ධර්ම දේශනාව ආරම්භ කරන කලයේ පොන්චි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඒ තමයි පළමු මේ ඔබගේ දුරකථනය විසන්ධි කරගන්න. එහෙම නැත්තම් ඒක ෆ්ලයිට් මෝඩ් එකට දාගන්න, නැත්තම් තව තැනකින් ඔබ වෙන්නේ හැරින් වෙලා අනිත් අයගේ දහම් සමාදයට බාධා වෙලා ඉතින් ඒ වගේ දෙයක් ඔබගේ නිවනට කිසිම උපනිශ්‍රයක් වෙන්නේ නැහැ. අපගේ ඡායා රූප. අර ඔබට පුරුද්දක් තියෙනවනේ ඉතින් කොහේ ගියත් ෆොටෝ එකක් ගන්න. නැගින්න ඔය ජීවිතවලට පිරිත් දිලා. ඒකද මෙතන එක කරන්න එපා. ඡායා රූප ගන්න එපා කියලා කියන්නේ හේතුවක් උඩ. ඒ තමයි තියෙන්නේ. බේරිලා ඉන්නේ තේ අපි. පාරේ යනකොට කවුරුත් මාව දන්නේ නැත්නම් කොච්චර ලේසිද? තැනකට ඇවිල්ලා මම ඔහේ ඉන්නවා කවුරුත් දන්නේ නැහැ මම කවුද කියලා. ඉතින් මගේ පාරේ හිටියේ. මම කවුද කියලා දැනගත්ත ගමන් පිටුදින මට ඉන්න දෙන්නේ නැහැ. මොකද මිනිස්සු ඉන්නේ ධර්ම පිපාසයෙන්. ඒ ධර්ම පිපාසයෙන් ඉන්න මිනිස්සුන්ට ධර්මදර කෙනෙක් දැක ගම ප්‍රශ්න මතුවලා එනවා ලක්ෂ ගණන් කෝටි ගණන්. ඕවට උත්තර දෙන්න ගියොත් එහෙම පිංගතරි මට ජීවිතයක් නැති වෙනවනේ, මගේ වැඩේ කරගන්න බැරි වෙනවනේ. ඒක නිසා තමයි මම ඔය කටයුත්ත දෙතර කැමති නැත්තේ. ඉතින් මෙච්චර කාලෙකට මගේ ෆොටෝ එකක් කොහෙවත් දාලා නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ මගේ ෆොටෝ ගහන්න බෑ ඒකේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ මගේ නම ගහන්න බෑ ඒක නිසා. මේ නම උස් කරගන්න නෙමෙයි තිඟුදුන යන්නේ නම අස් කරගන්නේ. ඒකනේ নমස්කාර කරන්නේ තථාගතයන් වහන්සේට. නම අස් කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ලාභ කීර්ති ප්‍රශංසා කියන ඒවා බොහොම දරුණු දේවල් මේ ශාස්ත්‍ර සාසනේ පූර්ණේ කරගන්න. ඒක නිසා තමයි ඒවැය පුළුවන් තරම් මිදෙලා ඉන්න උත්සාහ කරන්නේ. ඉතින් සද්ධාවට වැත්වෙච්ච භක්තිමත් වෙච්ච අපේ තිඟුතුන් නිරන්තරයෙන් අහනවා විවිධාකාරයේ දේවල් කරන්න. නමුත් ඉතින් අපි හැමදෙස්සෙම කියන්නේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ පාවඩියක් දැමීම පවා අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් ඉතින් ඒක විතරක් කරන්න මම කිව්වා. ඕනේ වුණා නම් ඒක විතරක් කරන්න කියලා. මෙන්න මොනව කරන්නද? යථාර්ථයට මුණ දුන්න නම් ඉංග්‍රීසි හරි. අද ඔබට මගෙන් ගන්න තියෙන දේ උපරිමෙන් ගන්න. ඔබට හරි වාසනාවක් උදා වෙලා තියෙනවා. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ සද්ධර්මයෙන් ශ්‍රවණය කරනවා. ඔය සීළු දෙනා බලන් ඉන්නවා රූපේ දැක ගන්න දැක ළඟ ඉඳගෙන බල ටිකක් අහන. ඉතින් අද ඔබට ලොකු අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ අපේ සංවිධායක මණ්ඩලයක් විසින් ආරාධනා කරලා. ඉතින් මේ වියපැහැදම් කරලා ඔබට පේනවා ඉතින් මේ ස්ථානවලට ඔබට අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව සලසන දුන්නා. ඔබ ඔබගේ වැඩේ කරගන්න ඕනේ අද දවසේදී. අද ඔබ මෙතනට ආවේ සද්ධර්මයේ ශ්‍රවණය කරන මාර්ගඵල ලබන්න. නිකන් බණක් අහන්න ආවම ඉතින් අපරාධය ඔබේ කාලේ අපි නිකන් බණ කියන්නේ. මෙතනට අද ඔබ ආයෙන්න ඕනේ ඒ කාන්තාව පිළිගනි මාර්ගඵලයක් ලබන්න. මේ ගෝරතර කුණු සංසාරයෙන් මිදලා තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ ඔබේ කරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. අද ගොඩාක් පිරිස ඒවැය ප්‍රයෝජන ගන්න ලෑස්ති නැහැ. ලෝකේ උලා ගන්න බලාගෙන ඉන්න පිරිස හැමදෙස්සෙම උත්සාහ කරන්නේ ලෝකේ කෑල්ලක් කඩාගෙන තථාගතයන් වහන්සේගේ ජීවිතේ කෑල්ලක් ඉරාගෙන හරි කමන්නේ තමන්ට තල්ලි කියක් හරි හම්බ වෙනවනම් ඒ මට්ටම තමයි අද තියෙන්නේ. දෙකෙන් තථාගත දහම ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔහේ යන්නම් බාලි යනවා. ඒ දාකාරයේ වැඩ කටයුතු කරනවා අවසානයේ නම් මහ තේද වාචකයි. ඔය කාටත් එච්චර තමයි තියෙන්නේ. ඔය අද උඩ පැන පැන ඉන්න ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා වැඩිහිටි හෝදර කෙනා විඳ ජනාධිපතිතුමා දක්වා උඩ පැන පැන ඉන්නව නම් කවුරු හරි අපි මුදුනෝ අපි ලොක්කෝ කියාගෙන ඔය අයගේ අවසානයේ බොහොම ඛේද වාචක දරගයි. බොහොම ඛේද වාචකයක් ඒක. අසූචි ගන්න මහ පෙරේතයගේ පිරෙනවා මේ ලෝකෙ මේ යන ක්‍රමයට ගියොත්. ඔබගේ උරුමෙත් එතන තමයි තියෙන්නේ. මහ ගෙදර කියලා කිව්වට කමක් නැහැ. එතන සතර අපායට තව නමක් කියන්නේ මහ ගෙදර කියලා. නිරන්තරයෙන් යමින් යමින් ඉන්න දැනක් ඔය. යන්තමින් මනුස්ස ලෝකෙට එනවා ආයතරයක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා. අවුරුදු 100ක් මනුස්ස ලෝකෙ හිටියාට පස්සේ කල්ප දෙකක් විතර සතර පායට යනවා. ඔන්නෙ වැඩ පිළිවෙලක මේ සීල දෙනා ඉන්නේ. අවුරුදු 100ක් මනුස්ස ලෝකෙ ඉනවට කල්ප දෙක තුනක් අපාගත වෙන වැඩ පිළිවෙලක් කරගෙන. ඒකට හේතුව පිංගදෙනි මේකේ තියෙන යථාර්ථය දන්නේ නැහැ. බුදු ධර්මයේ තියෙන වටිනකම දන්නේ නැහැ. මෙතන ඇති මේ සද්ධර්මයේ ශ්‍රවණය කරපොයි මේට කලින්. තමාර ඇති මේ අපි කතා කරන මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු. අහන්නන් වාලි බණහපු අය ඇති. බණනම් ඕනේ තරම් අහලා ඇති. හත් දවසේ දාන්න ගෙන්න ගත්තට පස්සේ උන්වහන්සේලා සද්ධර්මයේ දේශනා කරනවා ඔබ ඇවිල්ලා ඔහේ අහගෙන ඉන්නවා. නැත්තම් පොඩ්ඩක් පැත්තේ ඉඳලා කැරම් ගහනවා. යාළුවෙක් කතා කරගෙන ඉන්නවා හාමුදුරුවෝ මොකටද? කන්න දෙන ටික කාලෙ වෙලා යන්න. සීනි කිලෝ එකක් උස්සගෙන යන්නේ. කන්න දෙන එකක් කාලෙ ඉක්මනට ගෙදර යන්න. ඉතින් මලගේ ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න කියලා ගිහිල්ලා තියෙද්දි කිසිම පිනක් අනුමෝදන් කරගන්න විදිහක් නැහැ. ඒ තමන් තුල පිනක් නැහැ නේ අනුමෝදන් කරන්න. අයිය ගහේදී පින් වැඩෙන්නේ නැහැ. ඉතින් ඔබේ ඉඳලා යනවා. යර මලගේ ඥාතිවරයාට පිනක් නැහැ, කිසි දෙයක් නැහැ. ඒකයි එතනම. ඉතින් මේ සංස්කෘතිය ඔන්න ඔය විදිහට යනකම් පරිහරණයටපත් වෙලා තියෙන ඉතින් ඔබට ඒක හොඳ ආකාරව පේනවා ඇති. ඒක නිසා පින්වදනි හොඳට සිහිපත් කරගන්න අද ඔබ මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ ඇයි කියලා. මහා සාර සද්ධර්මයක් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු. ඒ සද්ධර්මයේ මන අපට සිහි කරගෙන ඒක හොඳ ආකාරවම අවබෝධ කරගන්න වැඩ පිළිවෙලක ඉන්න. තථාගත ධර්මයේ තියෙන්නේ පින්වදනි හුරතල් වෙන්න නෙමෙයි කට්ටියට. මේ ගෝරදර සංසාරයෙන් මිදෙන්න ඉතින් මම ඔබට කරුණේ කරුණ පැහැදිලි කරලා දෙන්න. විවිධ ආකාරයේ කරුණේ කරුණ පැහැදිලි කරලා දෙන්න. ඒ කරුණ හොඳ ආකාරව ඔළුවට අරගෙන මේ ස්ථානයේදී තින්නේ මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්න උත්සාහ කරන්න. ඒක ඔබට කරන්න පුළුවන්. සමාධි ක්‍රමවේද වලට පෙන්ල යනවා තින්නේ ජාත සෝතාපන්නිය 12000කට අධික ප්‍රමාණයක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ කියලා මේ වෙනකොට. එනම් අරිහතුන් වහන්සේලාගේ මේ පිම්බීම හිස් වෙන්න හේතුවක් නැද කොහොමද? තව අවුරුදු 6-700ක් යනකම් මේ සම්බුද්ධ ශාසනය මහා ඉහෙරින් නැගෙනවා. අරිහතුන් වහන්සේලා විශාල වශයෙන් විද්‍යාමාන වෙන පටන් ගන්නවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ ඔබ තුලින්. අරිහතුන් වහන්සේලා ආනයනය කරන්නේ නැහැ කොහින්වත්. අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ ඔබ තුලින්. එන ඔබ මේ සද්ධර්මය අවබෝධ කරගෙන ඔබ පැවිදි භූමියට ගිහෙදෙන්න. ඒ සද්ධර්මයේ විමත විමත කටයුතු කරද්දී ඔබ තුලින් තමයි ඒ උතුම් අරිහතුන් වහන්සේ බිහි වෙන නියමිත. ඒක නිසා තමයි ටිකදී ඔබට මේ සද්ධර්මයේ මේ විදිහට කතා කරන්නේ. ඔබ මේවා තේරුම් ගන්න. බෞද්ධ කිව්වට හරියන්නේ නැහැ. මම ඒවා එකින් එක ඔබට පැහැදිලි කර දෙන්න. මූලික දේශනාවක් වශයෙන්. නාමික වශයෙන් කිසි දෙයක් ගන්න යන්න එපා. නමට හරියන්නේ නැහැ දේවල්. යථාර්ථවත්ව ගන්න ඔබ කවුද කියලා හරියට දැනගෙන යථාර්ථවත්ව වැඩ කරන්න. ඒක තුල තමයි තියෙන්නේ මේ සෝතේ සැලසෙන්නේ. ඉතින් එහෙමනම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින් තියෙන්නේ ඔබ වගේ මේ ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති කිරිස් මේ ලෝක ධාතුවේ ඉන්නෝ. ආන්ගේ කිරිස් ඉපත් කර ගන්න ඕනේ. මොකද තථාගතයන් වහන්සේ නම මේ මනුස්ස ලෝකේ පහළ වුණේ අපේ දිනට. මනුස්ස ලෝකේ කියන්නේ සිංහදෙනි මේ 31 ලෝක ධාතුයෙන් පල්ලෙහාම තියෙන සුගති ලෝකේ මාර්ගඵල ලබන්න පුළුවන් අවසාන ලෝකෙ මේක. ඒ කියන්නේ මාර්ගඵල ලබන්න පුළුවන් යටම තියෙන ලෝකේ. හොඳ වෙලාවට උන්වහන්සේ මේක ඉපදුනේ ධර්මතාවයකින් උන්වහන්සේ උපදින નિયમિત මේ ලෝකෙ විතරයි. ඒකයි සියලු බුදුරු ජන්මද්වීපයේ උපදිනවා කියලා කියන්නේ. ජන්මද්වීපය කියලා කියන්නේ ඉන්දියාවට නෙමෙයි. ජන්මද්වීපය කියලා කියන්නේ තියෙන්නේ මේ පෘථුවියට. මේ මුළු මහත් පෘථුවියටම කියනවා ජන්මද්වීපය කියලා. මේ පෘථුවියට නායකයන් දරන කෙනාට කියනවා ජන්මද්වීපේශ්වර. ඒ කියන්නේ සක්විති රජුරවන්ට. සක්විති රජුරෝ කියලා කියන්නේ ඉන්දියාවේ අගමැතිද නෙමෙයිනේ. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ජන්මද්වීපේශ්වර කියන නාමයෙන් හඳුන්වනවා කියලා කාවද? සක්විති රජුරෝ. සක්විති රජ කියලා කියන්නේ කවුද? මේ මුළු මහත් මනුෂ්‍ය ලෝකයන්ටම අධිපති. එහෙනම් බිංගදෙනි මේ ජන්මද්වීපය කියලා කියන්නේ මේ පෘථුවියට. ඇත්තටම බිංගදෙනි පෘථුවිය කියන්නේ දීපයක්. දීපයක් කියලා කියන්නේ මහා සමුද්‍රකින් වැහිච්ච තැනක්. හැබැයි සමුද්‍ර ඔබට තේරෙන්නේ වේනේව නෙමෙයි. හිරණ මේ ආකාරයෙන් හැදිච්ච ස්වභාවයක් තියෙනවා. දේව කතා කරලා නැහැ. ලෝක සම්පතේ නෙමෙයි. ලෝකේන අදාළ දේවත් නිවන් දකින්නේ උගුණා වෙන්නේ නැහැ. ජම්බු ද්වීපේ අපරගෝ යානේ පූර්ව විදේහේ උතුරු කුරු දිවයිනේ කියලා මනුස්ස ලෝක හතරක් සඳහන් වෙනවා. මනුස්ස ලෝක එකක් නෙමෙයි හතරක් තියෙනවා. ඒ හතරේනොත් තියෙන පුණ්‍ය ඉරිදී අදින් පල්ලෙහාම තියෙන එක තමයි මේ ජම්බු ද්වීපය කියලා කියන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ නමක් ජම්බු ද්වීපේ උපදින්න එතකොට ඕන කෙනෙකුට ඇවිදින බණහන්න පුළුවන්. මොකද මේ ධර්මයේ තියෙන සිංහදෙනින් හැම කෙනෙකුටම නිවන් දකින්න. ඒක නිසා ඒකට හේතු වාසනාව තියෙන ඕන කෙනෙකුට කරගන්න පුළුවන් විදියට තමයි සැකසලා ඉන්නේ. බැරි වෙලා හරි සාදු මහ රාජික දිව්‍ය ලෝකයේම තථාගතයන් වහන්සේ ඉපදුනා නම් එතනින් පල්ලෙහා ඉන්න මනුස්ස ලෝකවල ඉන්න එක්කෙනෙකුට මේ සද්ධර්මය අවබෝධ කරගන්න බෑ. ඇයි ඔබට පුළුවන් සාදු මහ රාජික දිව්‍ය ලෝකෙට යන්න බණහන්න කියන්නේ? බෑ. හැබැයි මෙහෙ බණ කියන්නේ ඒ ඇයට එන්න බැරිද මෙහෙ? පුළුවන්. එහෙනම් ඒකම මේ දෙයට තමයි සකස් වෙන්නේ. එහෙනම් ඇයි තථාගතයන් වහන්සේ අපායේ බඳුන්නේ නැත්තේ? ඇයි අපායේ බඳුන්නේ නැත්තේ? අපායේ බඳිලා වැඩක් නැති නිසා. ඇයි තිරිසන් යෝනි බඳුන්නේ නැත්තේ? තිරිසන් යෝනි බඳිලා වැඩක් නැහැ. සිංහදෙනි මාර්ගඵල ලබන්න බෑ ඒ අයට. ඇයි ප්‍රේත යෝනි බඳුන්නේ නැත්තේ? ප්‍රේත යෝනි ඉන්න අය බණහල මාර්ගඵල ලබන්න බෑ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තේරෙන්නේ නැද්ද සිංහදෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ ඇයි කියන්නේ? බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ ඇයි කියලා තේරෙන්නේ නැද්ද? සතර අපායේ උපදින් නැතුව පල්ලෙහාම තියෙන කාමසුඛදී ඉපදුණේ ඇයි කියලා. එහෙනම් පින්වතුනි උන්වහන්සේගේ පරම අරමුණ තියෙන්නේ මේ ලෝක සත්‍යව සතර දුකෙන් නිදහස් කරගන්න. පෙරේත ලෝකෙ ඉපදුණත් උන්වහන්සේට පුළුවන් නම් ඕන ඕනකම පුළුවන් නම් පුළුවන් නේද එළියට දාන්න උඩට දාන්න කට්ටිය. පෙරේත ලෝකෙ නිදහස් කරල යවයි. නමුත් උන්වහන්සේට ඕනේ මොනේ පෙරේත ලෝකෙ නිදහස් කරන්න නෙමෙයි. උන්වහන්සේට ඕනේ නේ මොකද්ද? නිවන් දකින්න හේතු වාසනාව තියෙන තිරිස් නිර්වාණය කරා යොමු කරන්න. ඒකේ අතුරුඵලයක් වශයෙන් ප්‍රේත කොටස් නිදාසෙලා යනවා. ඒක නිසා තමයි අපි පින් අනුමෝදනාවන් වශයෙන් වෙලාව හොඳට අරගෙන ඒ පුණ්‍ය ගංගා විතර ගංගා විහිදුවල පතුරවල හැරලා ඒ ප්‍රේතයින්ට නිදහස ලබා දෙන්න වැඩ පිළිවෙලක් කරන්නේ. එහෙනම් දැන් ඔබ හොඳ ආකාරව දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේ නමක් මේ ජන්මදීපේ පහළුණේ සිංහදී ඔබගේ පිනට. ඒ වගේම තමයි ඔබත් මහා පින් කළා තියෙන පිරිසක්. ඒක නිසා ජාමේ තථාගතයන් වහන්සේගේ ශාසනය පවතින කාලේ ඔබට මනුස්සත්වයක් ලැබිලා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා අද මේ ස්ථානයේ වැඩිලා ඉන්න සද්ධර්මයේ ශ්‍රවණය කරා. එහෙනම් දැන් හිතලා බලන්න සිංහදෙනි ඔය වාසනාවල් සියල්ල එකට එකට ගැළපීලා ඇවිල්ලා තියෙනවා. ඔබට මනුස්සත්වයක් ලැබිලා තියෙනවා. තථාගත ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා. ඇයගරණාසේ දිව ශරීරයේ මන විකෘති වීමක් නැතුවම තියෙනවා කියන දෙයක් තේරෙනවා. මන්ද බුද්ධික ස්වභාවයකුත් නැහැ. අහේතුකිය නෙමෙයි මෙතන ඉන්නේ. එහෙනම් බිංගුදිනේ ඔය කරුණු කාරණා ඔක්කොම එකට සෙට් වෙනවා කියනවා ජන සම්පත්තියක් කියලා. ඔය ඔක්කොම දැන් එකට එකතු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? දැන් සත්පුරුෂ සංසේවනේ ලැබෙනවා, සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. එහෙනම් දැන් යෝනිසෝ මනසිකාරය තුලින් මේ ධම්මානුධම්ම පටිපදාවලපත් වෙන්න තියෙන්නේ. ඒ කරුණු කාරණා ධර්ම ශ්‍රවණේ තුල සිද්ධ වෙයි. මනාකොට ධර්මයේ ශ්‍රවණේ කරන්න තියෙන්නේ. ඉතින් ඒක කොහොමද පිටුතර? එහෙමනම් මේ දසදහසක් ලෝක ධාතුවේ ඉන්නවා දිව්‍ය බ්‍රහ්මාදීන්. ඔබ දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ පිටුතර එසේ මෙසේ මහ උත්තමයන් නෙමෙයි. උන්වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට පැතිරෙනවා. කෝටි ලක්ෂයක් සක්වල හිතාගන්න. සක්වලක් කියලා කියන්නේ පිටුතර 31 ලෝක ධාතුව. හතර අපායයි, මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්මලෝක 16, අරූපාවචර බ්‍රහ්මලෝක 4යි. කාම රූප අරූප කියන ලෝක සියල්ලම එකතු කරලා මතල තියෙනවා 31ක් ලෝක. ඔය 32කින් සමන්විත ඔය ලෝක වලට කියනවා පිංගුදෙන එක සක්වලක් කියලා. තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට යනකම් පැතිරෙනවා. එහෙනම් හිතා ගන්න පිංගුදෙන කෝටි ලක්ෂයක් සක්වලටම බුදුරු පහල වෙන්නේ කොච්චරයිද? එක උත්තරයයි. ඔබ මොනතරම් වාසනාවන්තයද කියලා හිතන්නේ ඒ වගේම පිංගතුනි මොනතරම් අවාසනාවන්තයද කියලා හිතාගන්න මේ වැඩේ මේ පාර කරගත්තේ නැත්තම් ඔබ මහා පිංවන්තයි. ඇත්තටම පිංගතුනි දේවදත්ත හාමුදුරුවෝ පවා මහා පිංවන්තයි. එහෙම නැත්තම් පිංගතුනි මේ ජම්බු ද්වීපය තුල ජන්මලාභය ලබන්න විදිහක් නෑ. කරුමක්කාර වැඩ කරගෙන ඉවරලා අපාගත වුණාට මහා පිංවන්තයි. මොකද හේතුව මේ හැම මොහොතකම උපාදාන වෙන්නේ සිංහතුන ජන්මුද්වීපයේ තියෙන කොටස්. ඔබ මියඳුනාට පස්සේ මලපෙරේතෙක් හරි වෙලා උපදින්නේ මේ ජන්මුද්වීපයේ. එහෙනම් කාගෙන් හරි පිනක් අනුමෝදන් වෙලා එතනින් නිදහස් වුණාට පස්සේ ඒ නිදහස් වීම තුළ නැවත ජන්මුද්වීපයේ කොහෙරි තැනක තමයි උපදින්නේ. එහෙනම් බුදුන් පහළ වෙන දීපේ තමයි ඔබ උපදින්නේ. හරහෙක් වෙලා හරි උපදින්නේ බුදුන් පහළ වෙන දීපේ. එහෙනම් හිතලා බලන්න මේක එහා තියෙන සත්වල ගැන කෝටි ලක්ෂයක් අමතක කළා දාලා කො මේ ඉතින් එහාට තියෙන සත්වල ඉන්න අය මොන තරම් අවාසනාවන්තද කියල. ඒ අයත් මේ ගමනම යනවා. නමුත් බුදුන්ගේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්න. එහෙමනම් නිකන් මෙන්න මේ කරුණ මනාවකට හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔබ මේ මහා වාසනාවකට උරුමකම් කියව පෙරසක්. එහෙනම් මේ දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ දිව්‍ය බ්‍රහ්මාදීන්ට විතරයි තියෙන්නේ මේ ස්ථාන වලට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. එතනින් එහා ඉන්න අයට කාලේ මදි ඇවිදලා ආපහු යන්න. ඒ තරම් ඈත ඒ සක්වලවල් පිටිටලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණ දේශනා කරද්දී දසදහසක් ලෝක ධාතුවේ ඉන්න දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්නේ. මොකද ඒ අයට මේ පෘථිවිය ඉඩ හැරලා දෙන්න ඕනේ. ඔබගේ ගෙදර ධර්ම දේශනාවක් තියෙනවා කියලා කිව්වොත් එහෙම ඒ ධර්ම දේශනාවට ලෝකෙින් හැමෝම ඉන්නේ නැහැ. එන්න කොච්චර වුමනාව තිබුණත් ආද ආරාධනයකින් තොරව උත්තමේ කවදාකවත් ඔබේ ගියඳුරට හඩාපත් වෙන්නේ නැහැ. කදිප්පු කාරයක් නම් පුළුවන් වැඩට තුලින් පැල්ලවිලා මට බණ අහනවා කියලා ඉඳගන්න. නමුත් සාමාන්‍යයෙන් මේ උගත් බුද්ධිමත් කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් කවදාකවත් ආරාධනයකින් තොරව ඒ ස්ථානවලට එන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් පිටුදී මේ ජන්මුද්වීපයේ අයිතිකාරය ඔබ. එහෙනම් ඔබතුලින් ආරාධනයක් නැගෙනකොට තමයි ඒ දිව්‍ය බ්‍රහ්මාදීන්ට පුළුවන් වෙන්නේ මේ ස්ථානවලට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙනම් ඔබ ආරාධනා පත්‍රයක් හෝ ආරාධනාවක් මගින් මේ පිරිස දරුවත් කරලා ඇවිදලා සද්ධර්ම දේශනාවට සමන් දෙන්න කියලා. ඒ වගේම දසදහසක් ලෝක ධාතුවේ ඉන්න දිව්‍ය බ්‍රහ්මාදීන් කිහිපත් කරලා එයාටත් අපි ආරාධනා කරනොත් බුදුන් අපේ පිනට පහළ වුණා මේ ලෝකේ. ඔබට මේ ලෝකෙට එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇවිදලා උන්වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ඒ දිව්‍ය බ්‍රහ්මාදීන් හැමතිස්සෙම ධර්ම මතයක් තමයි බුදුන්ගේ වචනේ තනුව පෙන්වෙන මේ ජන්මුද්වීප වැසියෝ ප්‍රඥාවෙන් අග්‍රයි. සාදු මහ රාජික වැසියෝ රූපෙන් අග්‍රයි. ජන්මුද්වීප වැසියෝ ප්‍රඥාවෙන් අග්‍රයි. එහෙනම් මේ ජන්මුද්වීප හැවත් මේ පෘථුවි වැසියන්ට ඉක්මනින් ප්‍රඥාව පහළ වෙනවා. එහෙනම් මේ ප්‍රඥාවෙන් අග්‍ර පිරිසක් නිසා ඒ අය දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන දේවරු හරි කැමති. අපේ අය හෝකාල දිව්‍ය ලෝක යන්න කියන්නේ. එහෙමනම් පින්වතුනි ඒක නිසා ඒ අයව සිහිපත් කරගෙන මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කළ යුතුයි. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවෝ නැති ඔබ නිරන්තරයෙන් පීඩක ආරක්ෂාවක් සලස ගන්න. ඒ වගේ කිසිම වරද්දක් නැහැ. බුදුහාමුදුරුවෝ කොහොමවත් කියලා නැහැ දෙවියත් එක්ක කටයුතු කරන්න එපා කියන. ඔබගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇති තමන්ට හරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවට සිහිපත් කරලා ඒ අයට කියලා අනේ මට මෙහෙම කරදරයක් තියෙනවා දෙවියනේ මට පිහිට වෙන්න කියලා පිහිටක් ආරක්ෂාවක් ගත්ත. එහෙනම් මේ හොඳ වෙලාවක් වෙනුතුනේ ඒ අයට කළගුණ සලකන්න. මොකද ඔය පූජා වට්ටිය තියන්නේ නැති හැම වෙලාවෙම පූජා වට්ටිය මහදෙයියන්ට නෙමෙයි තියන්නේ ඥාති ප්‍රේතයින්ට තමයි ඔය පූජා වට්ටිය අයිති වෙන්නේ. මහදෙයිය වටේ ඉඳගෙන වැඩ කරලා දෙන ඔබගේ වැඩේ කරලා දුන්නේ ඔබගේ ඥාතිවරේ කවුරු හරි සෝදාග්‍රහණයෙන් ජීවත් වෙන ගන්ධබ්බ කොට්ටාසය. ඒ අය තමයි ඔබට වැඩේ කරලා දුන්නේ මහදෙයියගේ ආඥාව උඩ. හැබැයි මහදෙයියන්ට මොකුත් හම් වෙන්නේ නැහැ ඔබගේ. මොකද හේතුව ඔබ බින්දහම් කළ බින්දුන් නැත්තම්. ඔබ පූජා වට්ටිය තියන්නේ නැති ඒ පූජා වට්ටිය අයිති වෙන්නේ මහදෙයියන්ට නෙමෙයි. මහදෙයිය වෙන්නේ නැහැ ගුණ පලතුරු වලට. දිව්‍ය ලෝකේ සුදා භෝජනේ වරදී නැහැ ගුණ පලතුරු කන්නේ ඉන්නේ මෙහි. එහෙම වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ඥාතිවරු තමන්ට උදව් කළා තමන් දීපු පූජා වට්ටිය පිළිගත්තා ඒ සුවඳ ආග්‍රහණය කළා ඒගොල්ලෝ බලවර්ධනය කරගත්තා. එහෙනම් දැන් මේක හොඳ අවස්ථාවක් පින්විතනේ අර මහදෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒක නිසා ඒ මහදේවරුන්ටත් ආරාධනා කරන්නේ ඔබගේ ඉෂ්ඨකාමී වන්නා වූ ආරාධනා කළා එයාට සිහිපත් කළා කියන්නේ ඔබ මට මෙහෙම උදව්වක් කළා මම අද ප්‍රතිඋපකාරය සලකන්නයි යන්නේ මම සතාට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි යන්නේ මාර්ගඵල ලැබීම නිසා ඒක කරන්න යන වෙලාවේදී ඔබටත් මම ආරාධනා කරනවා මේ ස්තන් ලැබෙදලා මේක කරගන්න කියලා. අන්න එහෙම ආරාධනකින් තමයි තියෙන්නේ එයාව මේ ස්තන් වලට ගෙන්න ගන්න. එතකොට ඊළඟට තව තිරිසක් ඉන්නවා පින්වතුනි ඔබට ගෙන්න ගන්න ඕනේ මෙතන. ඒ තමයි පින්වතුනි මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහ බලසම්පන්න දේව කොට්ටාසයක් හේදී. මේ තිරහත් කාලයක් මේ බුද්ධ ශාසනය අවුරුදු 2500කට අධික කාලයක් තිස්සේ මේ සම්බුද්ධ ශාසනේ වැල්ලෙන්න නොදී මේ සම්බුද්ධ ශාසනේ චිරජීවී වෙන නිසා අපක අපකල හදිතු කරව බිනිසක් ඉන්නවා. ආන්නේ පිරිසව සිහිපත් කරගන්න ඕනේ. මොකද පින්වදෙනේ ඒ අය නැත්තම් අන්තිමට මොකද වෙන්නේ? බුද්ධ ශාසනේ රැක රැක ඉන්නවා මිසක් ඒ අයගේ මාර්ගඵල වෙන නිසා වෙහෙදෙන්නේ නැති නේ. ඒක සතුටුසු නැහැ. අපිට උපකාරයක් කරා නම් අපේ උතුම්කම තමයි ඒ අයට ප්‍රතිඋපකාර සැලකන්නේ. ඒක නිසා ඒ ඉන්ද්‍රෝපේත චන්ද්‍රේකර ප්‍රජාපති ආදී මේ බුද්ධ ශාසනේ ආරක්ෂා කරගෙන සිංහවරක් පිළිස ආරක්ෂා කරන මේ දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන සිරිතක් අපේ තිබුණා. එනම් ඔය ආකාරයෙන් අපි දෙවිවරුන්ට ආරාධනා කරනවා ඇවිදින ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියන මාර්ගඵල ලබන්නට කියලා. ඒ වගේම සිංහදෙනි අපේ නමින් ජම්මාන්තර ගතවා දෙදෙනා ආදී මිත්‍රාදී ඉන්නවා. විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලේදී ධර්මයට ලැබිව ධර්මකාමීව කටයුතු කරව පිරිසක් ඉන්නවනම් ආන් ඒ අය ධර්මයට තාමත් ලැබී මොකක් හරි අකල් කරුමයක් වුණා දැන් අභව්‍ය ස්ථානයක ඉන්නවනම් ඒ අය සිහිපත් කළා ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කළාම ඒ අය ඉක්මුතුනින් ඒ ආරාධනාව පිළිගෙන එනවා. දිව්‍ය බ්‍රහ්මාදීන්ට පිටිපස්සෙන් ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ උත්තම ආර ආර පිරිස දිහා දැකලා හිත පහදව ගන්නවා. ඒ අය තථාගතයන් වහන්සේ උදෙසා වන්දනා මාන කරන විදි බුදු පූජා පවත්වන විදි දැකලා පුදුමාකාර විදිහට සිත් පහන් වෙලා සිංහදෙන ඒ සිත් පහන් වෙලා ඒ අය යම් විදිහේ අභව්‍ය ස්ථානයේ කිනවනම් ඒන් අත මිදලා සුඛිත මුදිත වෙනවා. ඒක නිසා තමන්ගේ මියගේ පියපාරලෝගේ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවනම් ඒ සියලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ අයත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරා. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් මාර්ගඵල යන්නි පිටින්න අදාළ උපනිෂ්ඨේ සල්ස ගන්න කියලා ඔය අභව්‍ය ස්ථානයෙන් අත මිදෙලා. ඒවනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම සිහිපත් කරගන්න ඔය කීප සියලු කාරණා සිහිපත් කරගෙන ඒ අයට එන්න කියලා ආරාධනා කරා. එහෙනම් දැන් ඔබ දන්නවා අපි කියන්නේ දේව ආරාධනාවක් කරන්නේ ඇයි කියලා. නිකන් කටවදින සමන්තා චක්කවාලේසු කියලා හරියන්නේ නැහැ. චිත්ත කිරණ ධාරාවල් විහිදුවන්න ඕනේ. ඒ විහිදුවන්න ඕනේ ඒකට හේතුව දැනගන්න ඕනේ ඇයි මේ දෙවියන්ට ආරාධනා කරන්නේ කියලා. දැන් ඔබ හේතු සහිතව දන්නවා දෙවියන්ට ආරාධනා කරන්න හේතුව මොකක්ද කියලා. එහෙමනම් ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මේ ස්ථාන දෙවිල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සර්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. හොඳයි පින්වතුනි සියලුම දෙනා අදිස්ථාන කරගන්න අනාදිමත් සංසාරක ඉදරේද ගමනේදී රාගයෙන් ද්වේෂයෙන් මත් වෙලා තමන්ව මුදුන්පත් කරගන්න යන වැඩපිළිවෙලේදී යම් කිසි ආර්ය උත්තමයන් වහන්සේලා නිගාවක් කළා නම් උපහාසයක් අපහාසයක් කළා නම් සාධාරණික හිංසාවක් පීඩාවක් කළා නම් ඒ උත්තම ආර්යයන් වහන්සේලා කමා කර දෙන්න උන්වහන්සේලා කමා කර ගන්නා තෙක්ටිගුතින් මාර්ගඵලයන් දීදී බොහෝම දුෂ්කර කාර්යයක් වෙන නිසා ඒ උත්තමයන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න මොහොතක් ඒ වගේම පිංගුතුනි අදිස්ථාන කරන්න මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ උතුම් වූ සෝතාපන්න ඵලයේ තීතනවා කියලා යම් උත්තමයෙක් ඒ සෝතාපන්න ඵලයේ තීතලා ඉන්නවනම් මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා දැඩි ලෙස අදිස්ථාන කරගෙන සත්‍යධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න තියෙනවා. දැන් දැන් අපි කරුණු කාරණා දැනගත්ත පිංගතුනි මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඇයි කියලා. ඒ වගේම බුදු කෙනෙක් කියන්නේ කවුද කියන කතාවත් ඔබතුල මහා අවබෝධයක් තියෙන්න ඕනේ. බුදු කෙනෙක් කියලා කියන්නේ මේ පිළිමින් විද්‍යාමාන වෙන තත්වයක් නෙමෙයි. බුද්ධ කියලා කියන්නේ පිංගතුනි මම මහා ශ්‍රේෂ්ඨ තත්වයක් මේ ලෝකේ තියෙන්නේ. ලෝක 31ක් වැඩ වෙන තැනක් වෙයි. සක්වල වගේ කෝටි ලක්ෂයක් මැද වැටෙන අවස්ථාවක් ඔය තියෙන්නේ. අපිට ගානක් නැහැ බුදුහාඳුරුගේ. ඇයි අපිටත් මාන්නයක් තියෙනවා හිතයන් බුදුහාඳුරෝ මිනිස්සෙක්නේ. බුදුහාඳුරෝ මිනිස්සෙක්නේ. අර අපේ කෙනෙක් වගේ නිකන් හැංගීමක් තියෙනවා. ඒක නිසා බින්දුනේ මේ බුද්ධ කියන තැන අවබෝධ කරගන්න කිසිවෙකුට උවමනාවක් නැහැ. බුදුහාමුදුරන්ගෙන් ගන්න ඕන ටික ගන්න කිසිවෙකුට උවමනාවක් නැහැ. එහෙම කියලා කියනවා බින්දුනේ මාර්ගඵලයන් වැහිලා කියලා තියෙනවා. ඔය මාර්ගඵලයන් වැහිලා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් බින්දුනේ අන්නේ කෙනාගෙන් අහලා බලන්න මාර්ගඵලයන් ලබන්න උත්සාහ කරාද කියලා. උත්සාහ කළා කියලා කිව්වොත් එහෙම අහන්න හිස ගිනිගත්තුගේ එකින් නිවලෙස උත්සාහ කළේ කියලා. තේරු නැත්නම් ඔළුවට ලාම්පු දෙල ටිකක් දාලා ගිනි තියලා බලන්න එයා කොච්චර ඉක්මනට මේකෙන් නිවා ගන්නවද කියලා. හිස ගිනි ගත්තක වෙගිනි නිවල් ලෙස සෝතාපන්න වෙන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඉතින් ওই විදිහට කවුද කරන්නේ? ඉතින් කියනවා මාර්ගඵල ලබන්න බැරිලු. නිමල වැහිලලු. මාළියදේව මහරහතන් වහන්සේලු අන්තිම මහරහතන් වහන්සේ. ඒක නිසා බින්දුනේ මේ පළමුවම ඔබගේ හිත සුද්ධ කරගන්න. ඔය ඔළුවේ තියෙනවනะ රහතන් වහන්සේලා මේ වෙනකොට ලෝකෙන් අතුරුදහන් වෙලා කියන්නේ. අන්න ඒක ඔළුවෙන් අතු ගාලා දාන්න ඔක්කොටම කදී. නැත්තම් පින්වදින අපිට මේ බුද්ධ සාසනයෙන් ඇති වැඩක් නැහැ. අධිගම අන්තදහනයත් එක පින්වදින මේ සත්‍ය බුද්ධ ධර්ම මැනසෙලා යනවා. ඒක තියෙන්නේ නැහැ තවදුරට. බුද්ධහලෝ කියන එකක් නැහැ නේ. ආගමක් කියලා මෙතන නැහැ නේ. ආගමක් කියලා කියන්නේ ආණ්ඩු කරන්න ඕනේ කමන සුද්ධ ගොඩනගපු එකක් නේ ආගම කියන එක. බුද්ධහගම නෙමෙයි තියෙන්නේ මොකද්ද? බෞද්ධ දර්ශනයක් තියෙන්නේ. බුදුහාඳුරගේ දර්ශනයක් තියෙන්නේ. ඔය දර්ශනේ බින්දුනේ ඔය කියන ඕනෙම ආගමක් කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. දැන් භෞතික විද්‍යාව කියන දර්ශනයක් නෙමෙයි. විද්‍ය භෞතික විද්‍යාඥයන්ගේ දර්ශනයට කියනවා භෞතික විද්‍යාව කියලා. ඉතින් භෞතික විද්‍යාව කියන එක ඔය ඉන්න ඕනෙම ආගමක කෙනෙකුට ඉගෙන ගන්න බැරිද? ඕනෙම ජාතියකට ඉගෙන ගන්න බැරිද? පුළුවන්. ඒවට තහංචි නැහැ. හැබැයි බින්දුනේ වැඩේ තියෙන්නේ මේක ආගමක් කියලා කොටු ගහපු ගමන් අන්‍ය ආගමෙන් හරි ප්‍රශ්නයක් ඒ. පව්වේ මිනිස්සු ආගමක් කියලා කොටු ගහගත්ත ගමන් ආයේ කවුරුත් අල්ලන්නවත් එන්නේ නැහැ. ඒකේ මහා අපරාධයක් මේ ලෝකෙට වෙලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ජේසුස් වහන්සේ පහළ වුණේ ක්‍රිස්තියානියට විතරද? අද කොටු ගහගෙන ඉන්නවා. ජේසුස් වහන්සේ පහළ වුණේ මේ මුළු ලෝකෙටම. උන්වහන්සේ දෙසු දහමක් තියෙනවා නම් ඒක මුළු ලෝකෙම ඉන්න වැසියන්ට හොඳයි. නමුත් කොටු ගහ ගන්නවා. අපි ක්‍රිස්තියානි, අපි මේ ඉස්ලාම්, අපි හින්දු, අපි බුද්ධාගමේ ඔය විදිහට ඔක්කොම කොටු ගහගත්තට පස්සේ බිඟුතුනි මේ මහා උතුමගේ දර්ශනේ ලෝකෙට යන්නේ නැහැ. ඒක තරග හිත වෙනවා. එහෙනම් ඔබ බුද්ධාගමකාරයෙක් වෙන්න හදන්න එපා. ඔව් උත්සාහ කරන්න. බිඟුතුනි මේ බෞද්ධ දර්ශනේ කියන එක හොඳ ආකාරවම දැනගෙන ඒ බෞද්ධ දර්ශනේ ෆලෝ කරන්න. නැත්තම් ඇති වැඩක් නැහැ. ඔබට මතකද ඔබගේ ආච්චි හිටියේ හැටි? ඔහේ ඉඳලා මැරිලා ගියා. කීයේ හිටියේ බුද්ධාගමේ බෞද්ධ කීයේ? නමුත් මැරිලා ගියා ගියා ගියාම හොයා ගන්නත් නැහැ. හොයා ගන්න පුළුවන් කියලා වැසගිනි වල්ලෑල අරලා බැලුවා නම් වැඩි හරිය කොතනද තමයි යන්නේ? අවුලේ ඔක්කොටම අඬ ගහලා බලන්න. ඔය ඥාති මිදෙන්න තියෙන ඔක්කොටම අඬ ගහලා බලන්න. අඳුරකට ඇවිල්ලා කියයි එක එක කියන මං අහවල් දෙන අහවල් එක්ක කතා ඉන්නේ, මං අහවල් දෙන අහවල් එක්ක කතා ඉන්නේ කියලා. ඉතින් මේ බුද්ධාගමයට එහෙම වෙන්න විදියක් නැහැ නේ. එහෙනම් විගොතනේ මේ හරගෙන ගිය වැඩ පිළිවෙල වැරදි. ඔබ මැරිලා අපාගත වෙනවා නම් පින්වදිනි බෞද්ධයෙක් කියලා හිතන වැඩක් නැහැ ඔබ. බෞද්ධයෙක් අපාගත වෙන්න හේතු නැහැ. එහෙනම් හොඳ ආකාරව දැනගන්න ඕනේ පින්වදිනි බෞද්ධත්වය කියන්නේ මොකක්ද කියලා. අපි බෞද්ධ කියලා කියා ගන්න මොකද හේතුව? අම්මගෙන් හම්බෙච්ච උරුමයක් තියෙනවා, තාත්තෙන් හම්බෙච්ච උරුමයක් තියෙනවා. උපන් දහතකේ බෞද්ධ කියලා නම මැරුණා. එදායින් පස්සේ කියනවා මොකක්ද ආගම කියලා හැමෝම බෞද්ධ. බුද්ධාගම බෞද්ධ. හැබැයි බෞද්ධ කියන්නේ මොකන්ද කියලාවත් දන්නේ නැහැ. බෞද්ධයෙක් අපාගත වෙන්න හේතු නැහැ. නියතේම අපාගත වෙන්නේ නැහැ කියනෝ නෙමෙයි. නියතේම අපාගත වෙන්නේ නැති වෙන්නේ සෝතාපන්න වෙන්න ඕනේ. නමුත් බෞද්ධ කියන තැන පත්තර ගත්ත කෙනෙක් මේකෙන් ලේසියෙන් අපාගත වෙන්නේ නැහැ. එහෙනම් බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න පළමු කොට සියලු දෙනා පිළිවෙලින් යන්න. කලින්ම බෞද්ධයෙක් වෙන්න. උපැන්න දහතික බෞද්ධයෙක් නෙමෙයි. වචනේ පරිසමාප්ත අර්ථයක් තියෙනවා. වචනේ නිරුක්තියක් තියෙනවා. වචනේ උක්තය නිර්ණය වෙනවා. ආන්නේ නිර්ණය වෙන උක්තය ගැන හොඳට සැලකිලිමත් වෙන්න. හොඳට බලන්න මොකක්ද මේ කියන බෞද්ධත්වයේ කියලා. එහෙනම් බිගුදේ මේ බෞද්ධ කියලා කියන්නේ මේ බුද්ධ කියන වචනේත් එක ගැළපෙලාපු එක. ඉස්සෙල්ල දැනගන්න තියෙන්නේ බුද්ධ කියන්නේ මොකක්ද කියලා. බුද්ධ කියලා කියන්නේ තියෙන්නේ මේ යම් කිසි බිහිවීමක් තනන්නා වූ භවයක් තියෙනවනේ. ඔන්න ඒ භවයේ සහමුලින්ම උද්ද කළා දානවා උදුරලා දානවා. ඒ භවයේ උදුරලා දැම්ම නම් තියෙන්නේ කවදාකවත් ජාතිය කියන එක සකස් වෙන්නේ නැහැ. මොකද ජාතියට හේතු සපේනවා හැමදේසෙම භව. ජාතිය කියන එක විද්‍යාමාන වෙන්නේ භව තියෙනකම් විතරයි. එහෙනම් මේ භව ගොඩනගන වැඩපිළිවෙල උදුරලා දාන කෙනාට කියනවා පින්වතුනි බුද්ධ කියලා. ඒකයි මේ ලෝකේ බුදුන් වහන්සේලා තුන් නමක් වැඩ ඉන්නේ. සම්මා සම්බුද්ධ, පත්‍යේක බුද්ධ, අරහත් බුද්ධ කියලා බුදුරණ වහන්සේලා තුන් නමක් වැඩ ඉන්නවා මේ ලෝකේ. ඔය තුන් නම මේ භවයේ සාමුලින් උදුරලා දාලා තියෙන්නේ. භවයේ උදුරපු නිසා පින්වතුනි එතනින් ජාතිය සකස් වෙන්න හේතු නැහැ. අන්න ඒකට තමයි අනුපාදසේද නිබ්බහන ධාතුව කියලා කියන්නේ. භවයේ උදුරලා තියෙන කෙනෙක් පරිනිර්වාණයට පත් වුණාට පස්සේ නැවත ජාතියක් සකස් වෙන්න අදාළ හේතු හැපෙන්නේ නැහැ. ඒක නිසා මෙච්චර කල් උදාම වී තිබිච්ච ජාතිය නිරෝධා වෙලා ගියා එතනින් ඉවරයි ඒක. ඒ ගැඹුරු දහම් ගන්නවට මම තව දිහින් එන්න. එහෙනම් බුද්ධ කියලා කියන්නේ ඔන්න ඔය මහා උතුමන්ට. වෙන දෙයක් නෙමෙයි පින්වදිනේ බුද්ධ කියලා කියන්නේ. තාදු මහා රාජික දිව්‍ය ලෝකේ අද බබුළු කරපු අත දික් කරන හැණින් යනගෙන ඉන්න බුද්ධ නෙමෙයි. යමා මහ පිළාවර පාන් නිසා බුද්ධ නෙමෙයි. බුද්ධ කියන දේ හරියාකාරව අවබෝධ කරගන්න. බුද්ධ කියලා කිව්වේ පින්වදිනේ මේ භවයේ තහම් වලින් උතුරලා දාන නිසා. එන ඔබට බැරිද ඔය தත්ත්වය උදා කරගන්න. ඔබට බැරිද ඔය බබේ සහම් වලින් මුදුරලා දාගන්න. ඒක වෙන්නේ පින්වලදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී. Tamanta සද්ධර්මයේ තේරෙනකොට පළමු අවස්ථාවේ තමන්ගේ හිත තුළ ඇදෙන යම් දෙයක්. අනේ මේ ගෝරතර සංසාරේ නම් මට වැඩක් නැහැ. මහා දුකකින් පෙලිපෙලි මේ ජීවත් වෙන මේ බව ගමන් නම් මට ඕනේ නැහැ. ඔන්නත නාමත පස්සේ පින්වලදී ඔබට ඇති වෙනම හැඟීමක් මම මේ භවයේ උදුරනවා කියන. මම මේ භවයේ උදුරනවා කියන තැනට තමයි හිත හැදිලා එනකොට පින්වතුනි භව උද්ද කරන හේන් බෞද්ධ කියන නම හැදිලා එනවා. ඔන්න ඔයාට තමයි බෞද්ධය කියන්නේ. භවයේ උදුරන්න තීරණයක් ගන්න යම් කෙනෙක් අන්න එදාට තමයි යාට බෞද්ධත්වයේ ඉන්නේ. හොඳට තේරුම් ගන්න. නිකන් උපන්න සාධිකොල්ල බෞද්ධත්වයේ හම් වෙන්නේ නැහැ. මේවා ඔබ මේ සමාජයට කියන්නේ. උපන්න රහතික බෞද්ධයෝ තමයි මේ සාධනේ කාලා දාන්නේ. නිකම් අපි බෞද්ධ කියලා දහ බලු වැඩ කරනවා ගිහිල්ලා. ඊට පස්සේ ලෝක සත්‍යය හිතන්න ගන්නවා බෞද්ධයෝ කියන්නේ දහ බලු වැඩ කරන කට්ටිය කියලා. එහෙම නැහැ. නියම බෞද්ධත්වයේ උදා කරගත්ත අය ගිහියෝ වේවා පැවිදිහෝ වේවා. නියම බෞද්ධත්වයේ උදා කරගත්තා අන්නේ බෞද්ධත්වයේ උදා කරගත්ත කෙනෙක් පිටින්දී කවදාක්වත් කාටවත් හිංසාවක් පීඩාවක් වෙන කටයුතු කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම පිටින්දී ලෝක සත්‍යයට සුවසෙත පිණිස මෙත්තා සහගත සිතින් කටයුතු කරන පිරිසක් ඔය පිරිස. මේ අපේ 100 හෙළියෝ මේ ලෝකේ ජීවත් වෙච්ච මේ ලංකාද්වීපයේ හිටපු 100 හෙළියෝ අද සිංහලියෝ කියලා කියන්නේ අන්නේ ආයතනේ. ඔය සිංහලයා නෙමෙයි පිටින්දී එයාගේ නම 100 හෙළියෝ. සිංහ කියලා කියන්නේ පිටින්දී ශ්‍රේෂ්ඨ. හෙළ කියලා කියන්නේ පාරිසුද්ධ. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයේ තුලින් පාරිසුද්ධත්වයේ නාමු මහ පිරිසක් හිටිය අපිට. උත්තම අරිහතුන් වහන්සේලා ඇසුරේ හැදුණු වැඩුණු. උන්වහන්සේලාගෙන් අවවාද අනුශාසන අරගෙන තමන්ගේ ජීවිතේට ආලෝකය උදා කරගත්ත. ඒ 100 හෙළ පිරිස කරගෙන ආපු වැඩ පිළිවෙලක් තිබුණා. ඒ 100 හෙළේ පින්වදින උපන්න සාධකයෙන් නෙමෙයි බෞද්ධවලු. පොඩි කාලේ ඉඳලම පන්සලත් එක්ක ඇසුරු විසුරු කරගෙන පන්සලේ ඉන්න නායක හාමුදුරුවන් වහන්සේ වැසුරු විසුරු කරගෙන සාධර්මයේ හරනා කොට ඉගෙනගෙන පොඩි කාලේ ඉඳලම ගත තීරණයක් තිබුණා මේ බව ගමන උදුරලා දානවා කියලා. ආන් ඒ උදෙසා තමයි ඒ අය කටයුතු කරගෙන ආවේ 100 හෙළි. අද ඉතින් ඒ අයට සිංහලයෝ කියලා කියන්නේ. සිංහ කියන එකට සිංහ කියලා දාගත්තානේ. සිංහ කියන්නේ සිංහ නෙමෙයි. සිංහ කියන්නේ ශ්‍රේෂ්ඨ, සිංහ කියන්නේ තිරසං. ඔබට කියන්න හිතනවාද ඔබ සිංහ රාජයේ කියලා? එහෙම කියන්න හිතනවද? මං සිංහ රාජයේ කියලා. ඉතින් සිංහයා කියන්නේ තිරිසනෙක් නේද? ඉතින් ඊට වඩා හොඳයි සිංහ රාජයා කියනොත් මං තිරිසනෙක් කියන්නේ. ඔව්ද නැද්ද? සිංහ බින්දුනේ සිංහ නෙමෙයි. තථාගතයන් වහන්සේ සිංහනාද පැවැත්වුවද සිංහනාද පැවැත්වුවා? සිංහනාදයක් පැවැත්වේ. සාරිපුත්‍රයන් වහන්සේ මහා සීහනාදයක් පැවැත්තු. සාරිපුත්‍ර සීහනාද සූත්‍රය. සීහනාදයක් මිසක් සිංහනාද පැවැත්වේ නෑ. සිංහනාද පවත්වන නම් පින්වතුනි ගර්ජනා කරන හඬක් එපා ඇහෙන්නේ. තථාගතයන් වහන්සේ සීහසෙයාවෙන් සැතපුණා. මහරහතන් වහන්සේලා සීහසෙයාවෙන් සැතපුණා. සීහ කියලා කියන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ. මේ ලෝකේ යම් සෙයාවක් අතර ශ්‍රේෂ්ඨ සෙයාවක් තියෙනවා. දකුණු වැලියට ඉන්න සෙයාව. එනම් ඒ සීහ සෙයාවෙන් තමයි උන්වහන්සේ සැතපෙන්නේ. නැතුව සිංහ සෙයාවෙන් නෙමෙයි. සිංහ නිදාගන්න දැකලා දෙන්නේ. බුදුහාඳුරාගේ සැතපෙන පිළිමයකුයි සිංහ නිදාගන්න හැටි දැකලා බලනවා දෙකම එකයිද කියන්නේ? එහෙම නැහැ. තිරිසන් සෙයාවක නිදාගන්න කියලා තථාගතයන් වහන්සේට අපහාස කරන්න එපා. එනම් සීහ සෙයාව. එනම් මේක සිංහල නෙමෙයි පිටකද සීහ හෙළ. කමක් නැහැ සිංහල කියලා දැන් පාවිච්චි කරගන්න නැත්නම් කියයි නම වෙනස් කරන්න හදනවා කියලා. නමුත් ඔබ මතක තියාගන්න ඔබගේ පැරණි කවුද කියලා. එහෙනම් ඔබගේ පැරණින් මේ தත්ත්වය උදා වුණේ පිටකදනේ මේ සීහ හෙළේ. තථාගත දහම හරියට ඇසුරු කරපු පිරිස. ඒ අය දානයක් දුන්නේ පිටකදනේ හරියට ඒ දානේ මොකද්ද කියලා දැනගෙන. මේ සත් Facebook එකට දාන්න නෙමෙයි. මේ අද ඉන්න පිරිස දානයක් දුන්නත් දානේ දීලා ඉවරටම බලන් ඉන්න පටපට ගාලා ෆොටෝස් එක ගහගෙන මක් කරන්නේ. එන් ගිහින් Facebook එකට දාලා ලෝකෙට පෙන්නන්න මං ඔන්න බලන් දානයක් දුන්නා කියලා. මේ අපි බණකට ආවට පස්සේ ඉක්මනට ලංකාවේ කැමරාවල ගෙන ෆොටෝ එකක් ගහන්න හදන මොකටද? ඕම් බලන් මාගා තියෙනවා රාවලගේ ෆොටෝ එකක් ගන්න. මේ ලෝකෙට පෙන්න. ඔබ ඉදවද ෆොටෝ එක ගන්න ගිහලා ඔක්කොම print කරලා ඉවරලා මල් මාලයක් එහෙම දාලා වදි කියලා. ඕවට නෙමෙයි. ලෝකෙට පෙන්න. පුළුවන් නම් ළඟට ඇවිල්ලා මේ ෆොටෝ එක ගන්නද? ඇයි නළුවෙක් දැක්කම මේ ෆොටෝ එකක් ගමුද කියලා අහන්නේ. මොකටද? එදිනින් ඉහළ ලෝක සත්ත්වයාට පෙන්න මේ මට හම්බුණානේ ආදේ මාත් එක්ක ෆොටෝ එකක් ගත්ත මේ මම කුණු වැඩ තියෙන මිනිස්සුගේ මානෙන් ඉදිමිලා ඉන්නේ හැම දිස්සෙම තමන්ව මුදුන්පත් කරගන්න හදනව අන්නේ අතරේ තව කෙනෙක්ගේ ආධාරකින් හරි ගමන් නැහැ තමන්ව මුදුන්පත් කරගැනීමේ දැඩි ආයාසකින් පෙළෙනවා පිංගදෙනි පුදුමාකාර පිළීමක් මේ මිනිසුන්ට තියෙනවා ඔය පිළීමට කියනවා හීනමානේ කියලා පුදුමාකාර හීනමානේ පෙළෙනවා මම පහත් මං අනිත්යෙන්ට වඩා පහත් කියන හැඟීමක් හැමදෙසෙම තියෙනවා. ඒ හැඟීම නිසා හැමදෙසෙම බලන්න මොකද අනිත් එක්කෙනාට වඩා මං එක මොහොතක් හරි උඩට පොඩ්ඩක් නැගලා ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. යාළුවෙක් කිව්වොත් එහෙම මම අහවල් මන්ත්‍රීතුමාව වඳුරනවා කියලා. අනිත් එකගේ පාත් කියනවා මං අහවල් ඇමතිතුමාව වඳුරනවා කියලා. ඇයි? තමන්ව උස්ස ගන්නවා ඩග් ගන්න. තව කෙනෙක් දෙයක් කියන්නේ. ඒකට හේතුව තමයි පිටින් ඔය කියන හීනමානයෙන් පෙළෙනවා මිනිස්සු. හීනමානයෙන් පෙළි තමයි ඉන්නේ. හැබැයි අපේ සීය හැලයට දින්විතර ඔය ගති තිබුණේ නැහැ. ඒක නිසා එකපාරෙමින් එක නැගී සිටින කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද බෞද්ධත්වයේ උදා කරගත්ත පිරිසක් හිටියේ උපැන්න සාධක වලට නෙමෙයි. ඒ කාලේ උපැන්න සාධක තිබුණේ නැහැ. යථාර්ථවත් බෞද්ධත්වයේ ලවාගෙන හිටියා. මේ ඉස්කෝල සංස්කෘතිය තිබුණේ නැහැනේ අපිට. පිරිවෙනක් තමයි අපිට තිබුණේ. පරිවේණිය ගැන උගන්වන අපි ආපු පැවැත්ම ගැන උගන්වන පිරිවෙනක් කියලා එකක් තිබුණා. අන්න ඒකේ පින්වතුනි සීය හැලයාගේ ඒ සීය ගති ඒ උත්තර වික්ෂුන් වහන්සේලා විසින් ඒ ජනතාවට ඉගැන්වුවා. එතකොට පින්වතුනි ඒ ජනතාව ඒ කාන්තෙන්ම පරිවේණිය ගැන මන අවබෝධයෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඒ අවබෝධයෙන් යුක්තව කටයුතු කළා බෞද්ධත්වයේ ළඟා කරගත්තා. එනනම් දැන් මේ බෞද්ධ කියන නම මොකද්ද කියලා දැන් ඔබව දාකාරම දන්නවා. බෞද්ධ කියලා කිව්වෙ මොකද්ද? භව උද්ද හේයින් බෞද්ධ වෙනවා. එහෙනම් යම් කිසි පුද්ගලෙක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ භව ගමන උදුරනවා කියන අදිස්ථාන කරගත්තා නම් අන්නේ භව ගමන ඉදිරීම සඳහා යමක් කරන්න උත්සාහ කරනවා නම් අන්නේ කෙනාට බෞද්ධත්වයේ ලැබෙනවා. එහෙනම් දැන් ඔබ සිහි කරලා බලන්න පිටුදෙනි ඔබ අතර කී දෙනෙක් බෞද්ධද? ඔබ දන්නා අතර බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙම නැති කිසිවෙක් බෞද්ධයෙක් නෙමෙයි. නිගම් බෞද්ධත්වයේ බලෙන් අරගෙන ඇඳගෙන ඉන්නේ. ඒකයි දහබල වැඩ කරන්නේ. භව ගමන නපලව කියලා අනිස්ථාන කරපගත්ත කෙනෙක් දහබල වැඩ කරන්නේ නැහැ කවදාවත්. දහබල වැඩ කෙලෙක වි දසා කුසලේ. ඒ වල නැඹුරු වෙන්නේ නැහැ. කාටවත් හිංසා පීඩා කරන්න යන්නේ නැහැ. හැම දෙයක්ම නෙක්ඛම්මේ ප්‍රාර්ථනා කරගෙන අතහැරීම ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. දේවල් එක ගැටෙන්න යන්නේ නැහැ. නිරන්තරයෙන් ධර්ම අවබෝධයට පත් වෙන උත්සාහ කරනවා. බෞද්ධයා කියලා කියන්නේ පිටුදිනේ තිසරණේ හරණිය කෙනෙක්. තිසරණ සරණයේ කියනත් බෞද්ධයා තමයි. හැබැයි අද ලෝක සත්‍යය වැරදියට තිසරණ සරණය. වදන මාත්‍රෙන් සරණ යන්න පුළුවන්. බුද්ධං ධර්මං ගච්ඡාමි ආගියා, ධම්මං ධර්මං ගච්ඡාමි ගියා, සංඝං ධර්මං ගච්ඡාමි කියනවා. බොහොම හොඳයි. දැන් අද උඹ ඉඳලා තිසරණ සරණ ගිය බෞද්ධයෙක්. දැන් හරිද කියන්නේ? ඕනි අසත්පුරුෂයෙක් ගෙනල්ලා ඔය වචන තුන කියපන් කියලා කිව්වම එයා බෞද්ධ වෙනවා. ඕකනේ යන්න දෙන්නේ. අසත්පුරුෂකම් කරන එක ගෙනල්ලා ඉවරලා ඔබ බෞද්ධ කරනවා. බෞද්ධය කියන ලේබල් එක ගහගෙන සමාජෙට ගිහිල්ලා අසත්පුරුෂකම් කරනවා. එහෙනම් පිටින් එහෙම බෑ මේ මේ බෞද්ධත්වය කියන එක ඔහොම දෙන්න යන්න එපා කාටවත්. බෞද්ධත්වය කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. එහෙම දෙන්න බෑ කාටවත්. ක්‍රිස්තියානි කෙනෙක් කියලා කියනවා මට බෞද්ධ වෙන්න ඕනේ කියලා. එතකොට අපි මොකද කරන්නේ? බුදු පිළිමයක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා බුද්ධ ධර්මං ගච්ඡාමි කියපන් කියලා ඔය තුන කියනවා. ඒක ඉවරවත් දැන් කියනවා අද තිසර ධර්ම කියන අද ඉඳලා බෞද්ධයෙක්. ඕක නෙමෙයි ක්‍රම වේ. බෞද්ධ වෙන ක්‍රම වේද තිසරණේ සරණ යන ක්‍රම වේද ඕක නෙමෙයි. බුදුහාමුදුරන් කාලේ කොහොමද වුනේ? ඔව් බුදුහාමුදුරන් කාලේ වෙච්ච සිදුවීම් එකක් දෙකක් හරි අහලා ඉන්නේ. එක්කෙනෙක් මට කියන්නේ බුදුහාඳුර ගාවට ඇවිල්ලා බුදුහාඳුර අවරෙන් ඉඳගෙන ආ කියන බුද්ධ සම්මගච්ඡාව කියපන්ද කාටද කියලා තියෙන්නේ. ඒක නිසා තමයි පිටින් ඒ කාලේ නියමාකාර බෞද්ධ හිටියේ මාර්ගඵලලාභීන් හිටියේ අරිහතුන් වහන්සේලා වැඩ සිටියේ. අද කාලේ වෙනකොට ඕක පොඩ්ඩක් වෙනස් වෙලා වචන විතරයි අපි පාවිච්චි කරන්නේ. ඒවැය දින අදහස් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔහේ වචනයක් අරගෙන ගෑ ගන්නවා. අඟුලිමාලේ බුදුහාමුදුරුවෝ කියලා අහ අඟුලිමාලේ ඔබ වැත්තක දාලා බුද්ධ සම්මන් ගත්තාම කියපන් කියලා. ආලෝකයක් හරි කිව්වොත් මේ ගෑ ගහන දෙයමයි අර ඔන්න ගියා බුද්ධ සම්මන් ගත්තාම කියන්නේ. එහෙම කිව්වා. අර මහා අනිත් ගර්ජන අතර කර ආලෝකයක් සේ එන්නේ. යකෙක් නෙමෙයි. අඩ යටියෙන් දෝමරෙන් හෙල්ලෙන් දමලා අයින් හදද්දී. ඵලයන් මහන එළියට කියලා අපහසු කරද්දී. බුදුහාඳුරෝ කියද ඔය පැත්ත කරලා ඔන්නේ බුද්ධ සම්මන් ගච්ඡාවි කියපම මම තිසරණේ පිටරණ ඉක්මනට. එහෙම බෑ. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාකොට වැටහෙන්න ඕනේ. ඒ දේ මනාකොට වැටහෙනකොට මේ ලෝකේ මහා අසාර බව වැටහෙන්න ඕනේ. මේ ලෝකේ අසාර බව වැටහෙනකොට මේ ලෝකේ මිදෙන්න ඕනේ බව වැටහෙන්න ඕනේ. ඔබට අද මේ වෙනකොට මේ ලෝකෙ මිදෙන්න ඕනේ බව වැටහිනා නැත්තම් ඔබ තාම තිසරණේ ගිහින්නේ නැහැ. සමා වෙන්නේ ඉතින්. මොන ඔබටද? අදම තරමේ මැරෙන්න කලින් තිසරණේ සරණයක්. ඔබ වචන මාත්‍රෝනේ නම් අද මේකොට ඉහේ කේස් ගන්න ඉස්සෙල්ම සමාදන් වෙලා ඇති. හමක් නැහැ ඒක ලෝක සම්මතිය හොඳයි. ඔබට ආදරෙට මම මේ කියන්නේ. මැරෙන්න කලින් අදම තරමේ තිසරණේ සමාදන් වෙන්න. එරන්නේ සරණයක් යන්න නම් සරණ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. සරණ කියලා කියන්නේ පිටුදුනේ සර කියලා කියනවා සැරිසැරීමට, න කියලා කියනවා නසනවට. එහෙනම් සැරිසැරීමක් නසනවට අන්න ඒක තමයි සරණය කියලා කියන්නේ. දැන් දෙවියන්ගේ සරණ යනවා කියලා එහෙම කියලා තියෙනවා අපි කොහේවත්. දෙවියන්ගේ පිහිටක් තියෙනවා. සරණක් නේ. ඒ සරණ කියන වචනේ මේ ලෞකික ඉන්න කිසිම කෙනෙකුට පාවිච්චි කරන්න ගැලපෙන්නේ නැහැ. මං දොස්තරගේ සරණ විතරයි මට තියෙන්නේ කියන්න පුළුවන්. බෑ. ඒ සරණ කියලා කිව්වේ ඔන්න ඔතනට. සැරි සැරීම නසනේ සරණ වෙනවා. එහෙනම් දැන් සැරි සැරීම නසන මට්ටමට එන්න නම් ඔය සරණිය සිද්ධ වෙන්නේ එතනදීනේ. එහෙනම් සැරි සැරීම නසන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔබ තුල ඇති වෙන්න ඕනේ නේද මේ මෙතන ඉඳලා වැඩක් නැහැ කියලා. අනේ මේ උප්පත්තිය මහා කරදරයක් කියලා. ඒ උප්පත්තිය කරදරයක් වෙන මන්ටම යනකම් මේක තේරෙන්න ඕනේ නේද? නැත්තම් කොහොමද සරණ යන්නේ එක හිතේ? අම්මා සරණ ගියෙහින්ද පුතා සරණ ගියෙල වැඩක් නැහැ නේද? මේ අම්මයි ගුරුවරයාද ඔබේ ගුරුවරයා? ඔබට පුළුවන් ද පිටුදී රතාගටයන් වහන්සේට සාස්ත්‍රුන් වහන්සේගේ නමින් ආමන්ත්‍රණය කරන්න? පුළුවන් නම් හරි වටිනවා. ඔබ තථාගතයන් වහන්සේ එක මොහොතකරි ශාස්ත්‍රු කරගෙන තියෙනවා. නැත්තම් ඔබගේ අර නාස්තපා නාන මුත්ත හිරිකිත්ත හිරිගෑ මුත්ත ආන්නේ කෙනෙක්ද ඔබ කරගෙන තියෙන්නේ. ඒ කෙනාගෙන් පරම්පරාවෙන් පරම්පරාව දෙනවා පුතේ බුදු පිළිවි දිනවා මේ බුදු පිළිවි පරම්පරාව හතක් පරණයි පුතේ මදහම් මදහම් මදහම් මදහම් මදහම් මදහම් මදහම්. දැන් මේ පරම්පරාවටත් අල්ල. නමුත් අර ඒ කාලේ හිටපු මේ මුත්ත හරිර දිසරණේ ගිය කෙනෙක්. එදිනින් පස්සේ කියන්නේ. එදිනින් පස්සේ වදන මාත්‍ර විතරයි. ලෝක සම්මතයෙන් ගණහනව එහෙම නෙමෙයි. නැත්නම් අසත් පුරුෂයන්ට ඕවත් හරි හරි වදන වෙනොත් අපි ලෝක සම්මතයෙන් ගණහනවා කියලා කියන්නේ. ලෝක සම්මතයෙන් ගණහනවා නෙමෙයි. වදන විතරක් කියලා මේක කරන්න බෑ. භාවනා කරන්න කිව්වොත් වදන විතරයි. ඔහේ වදන ටිකක් කියකි ඉන්නවා. කිය කියනවා අපිට මේ මේ දැන් වැදෙනවා මේ නිවන වැදෙන්නේ නේ. මේ ඇවිල්ලා අපිට කියනවා. චතුත් අධ්‍යානෙට යනකම් වැඩිලා තියෙන්නේ. ආලෝක කය පවා පේනවා. මෙතනින් එහාට මම මොකක්ද කරන්න ඕනේ කියලා මගෙන් අහනවා. ඉතින් මං කියනවා ඉතින් ඔය ඕක අහගත්ත ගුරුවරයාගෙන් මිතුරු ටික අහගන්න ගිහිල්ලා. එහෙම නැත්තම් ඔතනින් බහින්න පල්ලෙහාට. ඔය වැඩිලා තියෙන්නේ මිත්‍යා සමාධිය. සම්මා සමාධියක් නෙමෙයි. සම්මා සමාධිය කරනවා නම් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මෙතනින් එහාට මම මොකද්ද කරන්න ඕනේ කියලා. ධර්මයේ විසින් ධර්මය පුරවනවා. ප්‍රඥාව නැතුව සමාධියෙන් ගිහිල්ලා වැඩක් නැහැ. මේවා අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් මේ මූලිකම අදීර තමයි බින්දේ ඔය කියන බෞද්ධත්වයේ උදාහරණ කරගන්න. ඉතින් අද ඔබට ඔබ උත්සාහ කරන්න ඔය කියන බෞද්ධත්වයේ උදාහරණ කරගන්න. ඒකයි මං කිව්වේ මැරෙන්න කලින් බෞද්ධ වෙනවා කියලා හිතාගන්න. මැරෙන්න කලින් බෞද්ධ වෙනවා කියලා. ඒ බෞද්ධ වෙද්දී ඉන්නවනේ. එහෙම නැත්නම් අද ධර්ම දේශනාව තුළ බෞද්ධ වීමත් එක්ක උපාසක වෙන්න උත්සාහ කරන්න. උපාසක කියලා කියන්නේ පිටුදේ සුදුරෙද්දක් දාගෙන හරහට සාවද විදිපටියක් බැඳගත්තට උපාසක වෙන්නේ නැහැ කවුරු. ඒ ලෝක සම්මතයේ වචනෙට උපාසක. ඔය වදනේ පරිහමාර අර්ථයක් තියෙනවා. ඒ අර්ථය මොකද්ද කියලා බලන්න හොඳට. උපාසක කියලා කියන්නේ පිටුදේ ආසක කියන්නේ ඇසුරු කරනවට. උප කියලා කියන්නේ ආසන්නයෙන් ඉන්නේ කියලා. නායකයාට ආසන්න කෙනා කවුද? නායකත්වයේ ආසන්නයේ තියෙන උපනායකත්වයේ උප කියලා කියන්නේ ආසන්නයේ හැමතිස්සෙම. එහෙනම් උප ආසක කියලා කියන්නේ මොකද්ද? ආසන්නයෙන් ඇසුරු කරන්න. කාබද? තෙරුව. බුද්ධ රත්නය ආසන්නයෙන් ඇසුරු කරන්න. ධර්ම රත්නය ආසන්නයෙන් ඇසුරු කරන්න. සංඝ රත්නය ආසන්නයෙන් ඇසුරු කරන්න. අන්න ඒ ආත තමයි උපාසක කියලා කියන්නේ. ඇඳුමට උපාසක වැටෙන්නේ නේ. පොයේ සිල් ගත්ත පමණින්. ශික්ෂාපදයන් සමාදන් වෙච්ච පමණින්. උපාසක කියන තනතුර හම් වෙන්නේ නේ. ඒක ලෝක සම්මතයෙන් ඔය දාගත්ත වචනයක්. උපාසකෙක් අපාගත වෙන්න පුළුවන්. උපාසකෙක් අපාගත වෙන්න පුළුවන්. ඒකට හේතු නේ. ඒවට ඔය බෝඩ් වල ගහලා තියෙන මරණ දැන්නේ අහවල් උපාසක මහත්තයා කවුද උපාසකකම දුන්නේ මහත්තයාට? සක්‍ර දෙවියන්ට වැඩි උපාසක තනතුරක් කවුද දුන්නේ? බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ සක්‍ර දෙවියන්ගේ තනතුරට වඩා ඉහළ තනතුරක් කියලා උපාසක කියන තනතුර. ගිහියෙකුට යන්න පුළුවන් අග එහා කෙරවල උපාසක තනතුර කියලා. ඒක මහා උත්තරීතර තනතුරක් කියලා. මේ කවුදර මැරිච්ච මහත්තයා උපාසක තනතුර ගහුවෙ ගිහිල්ලා. මේ අපේ කොල්ල මැරෙනවා. ධර්මයේ ලැබිව ධර්මකාමී වෙඳලා මාර්ග බල ලැබලා මැරෙන කොල්ලෙක් මැරෙනවා. ඒකට ගහන්නේ මොකක් කියලා? තරුණ මහතා. ඒකට ගහනවා උපාසක මහතා. දැකලා තියෙනවා එක වයසක කෙනෙක්. එක තරුණ කෙනෙක් කියලා. මරණ දැන්නේම තියෙනවා. උපාසක මහතා කියලා. දැන් ඔබට වැටහෙන්නේ පිටකදී මේ ළමයේ මේ මහා ශ්‍රේෂ්ඨ වචන අද පාවිච්චි කරන්නේ වැරදියට. එන උපාසකත්වයේ එහෙම හැමෝටම දෙන්න බෑ. එන ඊළඟට හැමෝටම ගහන්න බෑ. ගහන්න පුළුවන් නෙමේ මේ මේ භික්ෂුන් වහන්සේ බින්නෝ පෑවා කියලා. ඥානපාල භික්ෂුන් වහන්සේ බින්නෝ පෑවා කියලා එහෙමත් ගහන්න බෑ එහෙම. ඥානපාල මරණ පස්සේ ගමේ ඉන්නේ. කොහෙන් ආපෙ ගත්ත ඔය උපාසකම යට ඉන්නකන් දහපල් වැඩ කර කර හිටියා. සුදු වෙනම කැනගත්ත පමණින් ඕව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් උපාසක කියලා කියන්නේ මොකද්ද? මේ ත්‍රිවිධ රත්නේ ආසන්නයෙන් ඇසුරු කරන පිරිස. ආසන්නයෙන් ඇසුරු කරනවා කියන්නේ පන්සල ගිහින් හාමුදුරුවෝ දැන් තේ මිල එහෙම කොහොමද? රබර් මිල නැගලද? කුඹුරු වල කොහොමද දැන් මේ පාර කුඹුරු වැඩ කටයුතු? ඕකද නෙමෙයි ආසන්නෙන් අතුරු කරනවා කියන්නේ. ආසන්නෙන් අතුරු කරනවා කියලා කියන්නේ පිටුනේ ත්‍රිවිධ රත්නයේ ಗುಣ තමන් තුළ පිහිටවා ගැනීම උදෙසා උත්සාහ කරන මිනිසට ත්‍රිවිධ රත්නයේ ಗುಣ දැනගෙන අනුතරං පුඤ්ඤං කෙත්තං ලෝකස්ස දැන් ලෝකෙහි මේ අනුතරෝ පිංකෙත හදන්න වැඩ පිළිවෙලක් කරන ඒක තමන් තුළේ පිංකෙත හදාගන්න වැල්වතාරන් ඔක්කොම අයින් කරලා තිරිසන් හත්තු ටික ඔක්කොම පන්නල දාලා සීලෙන් වැටක් ගහගෙන ඉන්න වෙල ඔය වැට ඇතුලේ නිවන් බීජේ සද්ධා බීජේ වපුර ගන්න වැඩ පිළිවෙලක් කරන කෙනෙක් කියනවා. අන්න ඒකට තමයි පිළිදෙන අනුත්තර වූ පිංකෙත කියලා කියන්නේ. එයා අන්නේ පිංකෙතව හරස ගන්න හැදුවද? ඒක සලසගත්තේ නැත්නම් ඔබතුලට කොහෙන්ද ඔය උපාසකකම එන්නේ? එන ඒක එන්න නම් ඔබ ඒක කරන්න ඕනේ. ඒක කරගත්තා නම් ඔන්න ඔබට උපාසකකම එන්න පටන් ගන්නවා. ඔබ දන්නවා පින්වතුනි යකඩ කෑල්ල කාන්දමක් වෙන හැටි. යකඩ කෑල්ල කාන්දමක් වෙන විදිහක් තියෙනවා. යක් කාන්දමේ එක පැත්තකට ඔය යකඩ කෑල්ල අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන ගියාම ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? අර කාන්දමේ කාන්දම් ගතිය අඩුවකුත් නැහැ. හැබැයි අර යකඩ කෑල්ල මක් වෙලා කාන්දමක් වෙලා. ඔන්න ඕක තමයි උපාසක ගතිය කියලා කියන්නේ. ත්‍රිවිධ රත්නේ නිරන්තරයෙන් අතුරු කරගෙන අතුරු කරගෙන අතුරු කරගෙන අතුරු කරගෙන යද්දි අර රාග ද්වේෂ මොහ යම් ප්‍රමාණයකට සෙවීම තුළ අර උපාසකත්වයේ කියන එක ලැබෙනවා. ඔන්න ඔතනයි උපාසක කියලා කියන්නේ. කිසිම උපාසකෙක් අපාගත වෙන්න හේතුවක් නැහැ. හැබැයි ඔය බෝට් වල ඉන්නේ කාලා නම් ඔක්කොම වැසිකිළිවල අසුචි ගන්නවා. අන්න ඒකයි මං කියන්නේ. දකින්න නිසායි කියන්නේ. හිතලා කියනව නෙමෙයි. එක්ක දිනසන් යෝනි එක වැරදලා. මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාසනයේ සිව්වන පිරිස අපාගත වෙනවද? මොන අපහසයක්ද ඒ කරගන්නේ අපි? කෝසල මල්ලිකාව කියලා කියන්නේ පිටුදෙනි උපාසිකාවක් නෙමෙයි. කෝසල මල්ලිකාව කියලා කියන්නේ දායිකාවක්. දායිකාවක් අපාගත වෙන්න පුළුවන්. උපාසිකාවක් අපාගත වෙන්න බැහැ. විසාකාව කියන්නේ කවුද? උපාසිකාව. විශාකාව කියන්නේ උපාසිකාව අපාගත වෙන්නේ කවදක්වත් නෑ. කෝතර මල්ලිකාව ප්‍රත්‍යයෙන් සංග්‍රහ කළා. අහා අසත්‍රුස දාන දුන්නා. නිකන් ගිහිල්ලා අතුරු නිසුරු කළා. කොහොමද බුදුහාමුදුරනේ ඉතින්? ඇයි මහරජුරුවන්ගේ නෝන මහත්තයා. මහරජුරුවන්ගේ නෝන නිසා ලොකුට දහම්මාන්න එහෙම ලොකු වමනාවක් තිබුණේ නෑ. තිබුණේ මොකක්ද? ගිහිල්ල ඉතින් කතා බහ කරන්නේ දැන් අපේ ජනාධිපතිතුමාගේ ආර්යාවෙන් මේ ආවොත් එහෙම මොකද කරන්නේ? ලොකුට දණ ගහගෙන ඉන්න බණහයිද? එහෙම කෙනෙක්ද කියලා මන් දන්නේ නැහැ. අපි හිතුවා මේ අපේ ජනාධිපතිතුමා නෙමෙයි ජනාධිපතිවරයෙක්ගේ කියලා කියමුකෝ. ජනාධිපතිවරයෙක්ගේ ආර්යාවක් ආවොත් එහෙම බණක් අහන්න. අපි හිතමු කියලා මහානායක හාමුදුරු කෙනෙක් හම්බ වෙනවා. ඒ මහානායක හාමුදුරුවන් හම්බ වෙලා උන්වහන්සේගෙන් සෝතාපන්න ඵලයේ උදෙසා දහම අහයිද? දැන් මම හිතාගන්න මේ කියන්නේ. ඒ වගේ තමයි කෝසල රජුරෝ කියලා කියන්නේ තියෙන්නේ ඒ කාලේ තිබු අධිරාජ්‍යය. ඒ අධිරාජ්‍යයගේ නෝන මහත්තයයි විහිදව බුදුහාඳුන්ව හම්බෙන්න නිරන්තරයෙන් යනවා. ගිහිල්ලා ඉතින් මොකද කරන්නේ? ප්‍රත්‍ය පහසුකම් හලසලා දෙනවා. මොනවද අපින් කෙරෙන්න ඕනේ බුදුහාඳුරුවනේ? ආයේ ඔක්කොම මං කරන්නේ. ඒ ඔක්කොම ටික කරන්න. ඒ ඔක්කොම ටික කරන්නම් කිව්වොත් අනිත් ටික කරගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ යම් තැනක දේශනා කරලා තියෙනවා මම කොසල් රජුන්ට බණ දේශනා කරන්න ගින්නේ. ඇයි? රාජ්‍ය මානෙන් උමතු වෙලා ඉන්න කෙනෙකුට ධර්මයේ දේශනා කළා නම් ඔසුපත් නරකාදී යන්න ඉන්න එක්කෙනා අවිතිව නරකාදී ඉන්න අතර වෙන්නේ කියන්නේ. එහෙනම් දැන් කෝසල මල්ලිකාව කියලා කියන්නේ කවුද කියලා දැන් ඔබට තේරෙනවනේ. හොඳ කෙනෙක්. නමුත් දායිකාව ප්‍රත්‍ය පහතුකම් තලසල දෙනවා ඔක්කොම එච්චරයි. හැබැයි විශාකාව කියන්නේ එහෙම නෙමේ සත් අවුරුදු වියදී මේ මහා පුණ්‍යවන්ත ස්වභාවයෙන් පත්වෙච්ච මහා උත්තමාවිය. උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටම මහා උත්තමාවිය. අන්න උපාසිකාව. බුදුහාඳුරු ගාවට ගිහිලා ධර්ම ඇහුවේ. ධර්ම කාරණා කතා කරේ. හැබැයි ඒ උත්තමාවිත් ප්‍රමාද වුණා. නැත්නම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න තිබුණානේ. සෝතාපන්න ඵලෙ විතර නතර වුණා. එහෙනම් ඒ උත්තමාවි අපාගත වෙන්න හේතුවක් නැහැ. හැබැයි කෝතල මල්ලිකාව හත් දවසකට අපාගත වෙලා තියෙනවා. එහෙනම් උපාසික අතන්තුර නෙමෙයි. උපාසකෙක් කව ගමන් කියන්න තව කෙනෙක්. ධම්මික උපාසකතුමා. අන්න උපාසකේ. කොසල් රජුරෝ කියන්නේ ධම්මිකේ. ධම්මික උපාසකතුමා මරණාසන්න වෙලාවේදී භික්ෂුන් වහන්සේ ලැබිලා උන්වහන්සේ මේ එතුමන හත්තර මේ කතා කරනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කරනවා. ඒ කරන වෙලාවේදී බොහොම කල්පනාවෙන් ඉඳලා ටික වෙලාවක් යනකොට පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේ හිටව මේ උන්වහන්සේට තමයි හිත කිව්වේ කියලා උන්වහන්සේලා යන්න ගියා. දැන් ගෙදරයි අඳා වැළපෙන අනේ සකදාගාමි වෙලා නේද හිටියේ අපේ තාත්තා අනේ සීනිකල් වෙලා නේ කියලා. කවදාකවත් වික්ෂුන් වහන්සේට පොඩ්ඩක් ඉන්න කියලා කියන්නේ නැහැ. බණක් අහන වෙලාවට ඒකට බාධා කරන්නේ නැහැ කවදාවත්. අනේ මේ අන්තිම වෙලාවේ සීනිකල් වුණානේ කියලා අඳා වැළපෙන්න ගත්ත හැඳවතේ. ඒ වෙලාවේ තමයි ධම්මික පාසකට තේරුණේ මොකද්ද වෙදෙන උනේ කියලා. මේ වෙලාවේ ධම්මික පාසකතුමා කියනවා මම අපේ වික්ෂුන් වහන්සේලාට නෙමෙයි පොඩ්ඩක් ඉන්න කියන්නේ. මේ මගේ අන්තිම වෙලාව. දිව්‍ය ලෝක හයෙම්ම දිව්‍ය රත සරසගෙන ඇවිදින්න. අනේ අපේ ලෝකෙට එන්න. අනේ අපේ ලෝකෙට එන්න. මේක දිහා බලලා මේක අරමුණු කරන්න. මෙතකොට ඔබ අපේ දිව්‍ය ලෝකෙට එනවා. අර චුති චිත්තිය සිද්ධ වෙන වෙලාවේදී ප්‍රතිසන්දියක් ලබා ගැනීම උදෙසා චුතිසිතේ ඒකට අරමුණු කරන්න අරගොල්ලෝ කෑ ගහනවා උඩ ඉඳලා. අනේ අපිට හරි වාග්යක් ඔබ අපේ ලෝකෙට එන්න. ආදිවාසී. දැන් මේක මෙතුමට ඇහෙනවා. ඇහෙන නිසා අර කියන සත්‍ධර්මයේ ශ්‍රවණය වේවි. ඒක නිසා කිව්වේ පොඩ්ඩක් ඉන්න. ආන් එහෙමයි අපේ උපාසකවරු. උග්ග සිටුවරේ අනාගාමී උපාසකේ. චිත්ත ගහපතිතුමා අනාගාමී උපාසකේ. සීහ සේනාධිපතිතුමා අනාගාමී උපාසකේ. ධම්මික උපාසකතුමා සර්වදාගාමී උපාසකේ. අපාගත වෙලා තියෙනවද? දැන් එන හිතලා බලන්න. කොහෙන් ගත්ත උපාසක තනතුරුද ඔය තියෙන්නේ? මගේ සාතුරුන් වහන්සේගේ සාසනේ සිව්වනක් පිරිස අපාගත වෙන්නේ නැහැ. යමෙක් යමක් නිසා අපාගත වෙනවා නම් ඒ මගේ සාතුරු වහන්සේගේ සාසනේ සිව්වනක් පිරිස නෙමෙයි. ඒවා බලෙන් ගත්ත පිරිස. එන ඔබ උදා කරගන්න. ඔබට අපිට වැඩක් නැහැනේ අනිත් අයගේ දේපළ. ඔබ හරි බෞද්ධයෙක්. ඔබ හරි උත්තමයෙක්. තථාගත ධර්මයේ හොඳට ඇසුරු කරයි. ඒ ධර්මයේ හොඳට ඇසුරු කර කර ඇසුරු කර කර තමන් ගාව තියෙන දහබලු ගති ඔක්කොම පහ කරලා දාන. ඒ වැඩ පිළිවෙලනේ. ඒක උදෙසා දහම් දෙසා. අපිට දායකයෝ ඕනේ නැහැ. අපි ඕනේ උපාසක උපාසිකා. දායක දායිකාව අවශ්‍ය නැහැ. උපාසක උපාසිකාව අවශ්‍ය. මොකද වින්නදී ඔබ ප්‍රත්‍ය පහදුකමක් සලසනවා වගේ ඔබ තුළත් යමක් ලැබෙන්න ඕනේ. එහෙනම් ඔබ ඒක අදිස්ථාන කරන්න හැමතිස්සෙම. ඒකයි ධර්මයයි ඔබයි. කිසිම දෙයක ධර්මය අහන්නේ නැති අයගෙන් අඩුම ධර්මයේ gadolan තරම් දෙයක්වත් ගන්නෙ නෑ. ඒයි දායක දායිකාවන්ගේ අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. උපාසක උපාසිකාවන්ගේ අවශ්‍යතාවය. මේ රට පාලනය කරන මහා උතුමෝ මේ සද්ධර්මය අහනවා. අපෙන් අහනවා මොනවද කෙරෙන්න ඕනේ කියලා. ගත්ත ගත්තම අපි කියන්නේ ඔබතුමා මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ඒක තමයි කෙරෙන දේ පළවෙනි දේ. ඇයි කොසල් රජුන්ට වෙච්ච දේ ඒ මුතුමන්ට වෙන්න දෙන්නේ නැහැ අපි. කොහොම හරි උත්සාහ කරනවා ඒ අය මේ සෝතාපන්න ඵලයේ පිහිටා. ඒක වෙනව පිටුනේ ඉස්සරහට අපි සමාධි ක්‍රමයේ දොළ දැකලා තියෙනවා. ඒක වෙමින් පවතින. ඔබ දන්න දරුවන්ට ඔබ අතරත් තියෙනවා රට පාලනයක නැමැතිවරේ. දැන් බලන්න යන්න කොහොමද? මොන නිහතමානී කමක්ද කියලා හිතලා බලන්න. ලෝපාතර වාදීව සම්ධර්මයේ ශ්‍රවණය කරන ඉදිරියේදී බිංගුදින මේ සමාධි ක්‍රමයේ තුල අපි දැකලා තියෙන ක්‍රමවේද වෙනවා. මේ රටේ පහළ වෙන මහ රජුරුව, ඒ කියන්නේ අපේ ජනාධිපතිවරයා සෝතාපන්න ආර ශ්‍රාවකෙක් වෙලා ඉන්නේ. කවුද කියලා දන්නේ නැහැ. කවුද කියලා පෙන්නන්නේ නැහැ. නමුත් ඉදිරියේදී පහළ වෙනවෝ මේ ඉන්න උත්තමයන් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කියන කියන්නේ. ඉදිරියේදී පහළ වෙනවද දන්නේ නැහැ. කොහොම හරි බින්දුනි තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ රටේ මේ සියලු ක්‍රම වේද වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අරිහතුන් වහන්සේලාගේ පිටේ. අරිහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන නිසා. ඔබ දන්නවා මේ 26 වෙනිදා බොහොම මහා සාර සත්‍යක් ක්‍රියාවක් තියෙනවා. ඔබට ඇහිලා ඉතින් මේ වෙනකොට අනුරාධපුරේ යන්න පුළුවන් අය ඉන්නවා නම් යන්න. ඒක මහා ක්‍රියාකාරකමක් වෙන්නේ මේ අවුරුද්ද මේ මං ඉඳන් දැන් අවුරුද්දක විතර ඉඳලා ඒකට සැරසෙනවා මේ උත්තම පිරිස. එකම ප්‍රාර්ථනේ තියෙන රුවන්වැලි මහා හාමුදුරුවෝ ගාව. ඒ සත්‍ය ක්‍රියාව කරනවා විවිධාකාරයෙන් නොඉඳුලෙන් ඒ දේවල් පූජා කරමින්. මං හිතන්නේ ඒ අය ඒකට අවශ්‍ය දාස් පෙතිය මල් ඉදමක් එලිදෙහෙලි කරගෙන මුඛවාඩම් බැඳගෙන ඒ ඇට ඉහෙලා ඒකේ නොයිදුලේ හැදෙන මල් එහෙම තමයි නෙලා ගන්නෙ. එහෙම ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ 26 වෙනිදාට මහා සත්‍යග්‍රහ ක්‍රියාවක් තියෙනවා. ඔබට එතනට යාගන්න බැරි නම් ඒ වෙලාවේදී ඔබ තථාගතයන් වහන්සේ උදෙසා පහන් ආලෝකයක් පත්තු කරලා ඒ මහා සත්‍ය ක්‍රියාවට එකතු වෙන්න. මහරහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් මේ මිහි මත පහළ වේවා කියේ. ඒකට අවශ්‍ය පුණ්‍ය සමනන්තරයේ හැදෙන්න හරි පිටක් වෙනවා ඒක. ඒ වෙනකොට තිකොදනි මහ වීරයෝ ඒ අරහන්තේ උදෙසා සතන් කරනවා. අරිහතුන් වහන්සේලා සියනමක් ලෝකෙ පහළ වුණා නම් ඔබට ලොකු වෙනසක් දැනේ මේ ලංකාද්වීපය අතර. ලොකු වෙනසක් දැනේ. ඉරහඳ දැන් කක්සවලින් එළියට පැනලා තියෙන්නේ. ඇයි? දහබලු සංකාර හින්දා. කලන වෙලාවට වැටින්නේ. ගොවියෝ මේ වපුරන ලෑක් දෙනකොට වැස්සනේ. වපුරන ඉවර වෙලා ටික කාලයක් යනකොට වහිනව දෝරේ ගලන යන ඔක්කොම ඉවරයි අර අරසෙන්. ඔය මන්ටමක් තියෙන්නේ. ඔය සියලු තත්ත නිරාකරණය වෙනවා. මහරහතුන් වහන්සේලා ලෝකෙ බිහි වෙද්දී උන්වහන්සේලාගෙන් පිට වෙන මහා සුදු කිරණ වලින් මේ විස කිරණ ඔක්කොම පිච්චිලා ගිහිල්ලා මහා සාන්තියක් උදා වෙනවා. එහෙනම් පිටුදී මේක අදිස්නාන කරන්න සීල දෙනවා. ඔබ කරන පිනක් පිනක් නෑර මේ විශ්වයට උදාහරණ මම මේ කරගත් අනන්ත අප්‍රමාණ පින් පුණ්‍ය සම්භාර බලයෙන් මහරහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් මේ මිහි මත පහත වේවා. ඒක ඔබගේ වරිහත්යට පවා උපනිශ්‍රයක් වේ. ලොකු වෙනසක් රටේ සිද්ධ වෙන්න ඕනේ. මේ රට කසාවතින් වැහෙනවා. ධර්මයේ ඔබයි ආරාමයේ 80කට අධික පිරිසක් පැවිදි වෙනවා. මනාකොට සද්ධර්මයේ ශ්‍රවණය කළා. සද්ධර්මයේ තේරුම් ගත්තා. තුන් ජීවරයේ පාත්‍රයයි දරාගෙන එක වේලකින් යපිලා රුක්ෂ මූලිකව ජීවත් වෙන පිරිස ඉන්නවා. එහෙම අදිස්නාන කරපු පිරිස තමාර පිරිසින මහා සල්ලිකාරයෝ. ලංකාවේ හිටපු අය නෙමෙයි. ලංකාවේ ඉගෙනගෙන ලොකු රස්සාවල් කරන්න එංගලන්තේ, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව ගිය පිරිස ඉන්නවා. මේ සාරේ උරාගෙන මේක ඇති පළක් නැහැ කියන ඒ ගෙවල් දොරවල් විකුණලා දාලා ඒව ශ්‍රී සම්බුද්ධ ශාසනයට උරුම කළා. ඒ පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ පිටුදින මේ බවගමන නැසල ඉවරයක් කළාද? මහා වීරයෝ මෙතන නැති හිමයි. ඒ පැවිද්දට නම් දීලා ඒ පැවිද්ද සාක්ෂාත් කරගෙන ඉන්න තරුණ තරුණියෝ මෙතන ඇති. ධර්ම අවබෝධය තුළින් ඒ තරුණ තරුණියන්ට අවස්ථාව සැලසෙනවා. දේවල් අනුගත වෙලා වැඩ කරන්න තියෙන්නේ. දේශනාව අවසන් වෙනකොට මම කරන්න ඕනේ හැටි කියන්න. එහෙනම් දැන් ඔබ දැනගන්න ඕනේ කරුණක් තියෙනවා පිළිගනි මේ රටේ මේ දැන් කාලේ මේ ඉස්තර ආපු ගමන නෙමෙයි යන්න තියෙන්නේ. වෙනස් විදිහකට මේක යනවා. සියල්ලම පොඩ පොඩ වෙනස් වෙනවා. එක පාට වෙනස් වෙන්නේ නැහැ කිසි දෙයක්. පොඩ්ඩ පොඩ්ඩ සියලු දේ විනාශ වී විනාශ වී ඉදිරියට යනවා. ඔන්න එහෙනම් දැන් බලමු මේ තථාගත ධර්මයේ. තථාගතයන් වහන්සේ හැම මොහොතකම විගතේ යම්කිසි දුකක් පනවනවා. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා මේ ලෝකයේ දුක මත පිහිටව තියෙනවා කියලා හැම මොහොතකම උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දුක දුකන හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය ආදී වශයෙන් චතුරාර්ය සත්‍යයේ දුක සම්බන්ධව දේශනා කළා තියෙනවා. මොකද්ද බින්වත්නි මේ කියන දුක්ඛාරය සත්‍යය? මොකද්ද මේ දුක්ඛාරය සත්‍යය? දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ ඔබ ඔය විඳින දුකට ඇගේ අමාරු අර මේ තියෙනවා ඒ දුකටද දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. අනිත් මිනිස්සුවිල හිතරිද්දනවා ඒකද දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගත්ත කෙනා සෝතාපන්නයි. හේතුව දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගත්ත කෙනා ත දුක්ඛ සමුදය තේරෙනවා මාර්ගයේ නිරෝධය තේරෙනවා මාර්ගයේ තේරෙනවා. මේ ලෝකේ ආසාරව වැටෙනවා සත්කාය දිට්ඨිය දුර වෙලා යනවා. එහෙනම් සත්කාය දිට්ඨිය දුර වෙන නම් දින්නුදනි ඒ ඒ කාන්තේම දැනගන්න ඕනේ කරුණක් තියෙනවා. ඒ කාන්තේම දැනගන්න ඕන කරුණ තමයි දුක්ඛ ආර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍ය හරියාකාරව වැටුණා නම් ලෝකයේ තියෙන අසාර ස්වභාවය ඒ කාන්තේම වැටහිලා යනවා. ලෝකයේ තියෙන අසාරත්වය වැටහිච්ච කෙනෙකුට මේ ලෝකයේ දවුරුණත් ඉඳීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. අන්න ඒ කෙනාට පිටුදෙන මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ භවගමන මත එපා කියන දෘෂ්ටියක්වත් වෙනවා ඒ කෙනා. එන අවිද්‍යා තෘෂ්ණා දෙකේ මේ යන භවගමන මත එපා කියන දෘෂ්ටිය සම්මා දිට්ඨිය කියන එකට පත් වෙලා යනවා. අන්න සෝතාපන්නය බිහි වෙනවා. එහෙනම් දැන් බලා ගන්න ඕනේ පිටුදෙන මේ දුක්ඛාරය සත්‍ය Tamanට තේරුම් ගන්න පුළුවන් විදිහ. එහෙනම් දැන් දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න සම්ධර්මයේ ශ්‍රවණය කරා. මේ සත්‍යර්මයේ ශ්‍රවණය කරන ගාලේ තව එක දෙයක් තියෙනවා. ඒ තමයි පිංගුදිනි මනස සිහියෙන් ඉන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය නැතිකම හින්දා සිහිය පිහිටව ගන්න බැරි වෙනවා ඔබට. මොකක් හරි දෙයක් චලනයේ වෙනකොට ඩක් ගාලා ඔබගේ ඇහැ යනවා එතනට. ඇයි ඇස පිළිබඳ මන සංවර වෙලා නැහැ? කවුරු හරි කෙනෙක් මෙතනට ආවද නන් ලබුණු කිරීමේ ක්‍රියාපටිපාටි යදෙනවා ග්‍රාමසේවක මහත්තයාගේ වැඩේ. කවුද මේ ආවේ? මොකටද ආවේ? ඇඳලා තියෙන්නේ මොකද්ද? ඌ බැඳලාද? බැඳලා නැද්ද? ළමයි ඉන්නවද? ඔය ඔක්කොම සිහි කර කර ඉන්නවා. අනිත් පැත්තෙන් බණටි කියනවා රුටුටි. මේකේ ස්වභාවයක් කරන්න දෙයක් නැහැ. ඔය මන බෙනල විද්‍යා තමයි ඔය. කවුරුත් එන්නේ හැම ඕනේ නැහැ. පොඩ්ඩක් මෙහෙම මෙහෙම වුණා නම් මොකක් හරි එකක්. දැන් මේ ඔබ බණහන් ඉන්නකොට එහා පැත්තේ පොඩ්ඩක් මෙහෙම මෙහෙම වුණා නම් මොකද වෙන්නේ? තග්ගල් බලන්න මොකද්ද ඒ? මොකටද ඒ? ඇයි? ඔය ඔක්කොම ටික බලලා තමයි ආයේ මේ පැත්තට එන්නේ. ඒ මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? බණවලේ විනාඩි 5ක් විතර ගිහිල්ලා. ඉතින් කියනවා බණ ඇහුව තේරෙන්නේ නැහැ. පුංචි නැරුන්දීමක් තියෙනවා. 47යි 40 කියලා වාහනයක් පොඩ්ඩක් එහාට මෙහාට කරලා දෙන්න පුළුවන්ද කියලා අහනවා තරහ නැතුව. දැන් එහෙනම් කරන්න තියෙන දේ තමයි පිටුදෙන මේ මේ සෝතාපන්න ඵලය ලබන්න නම් කරුණු කාරණා ටිකක් තියෙනවා බණහනකට පිළිපදින්න ඕනේ. ඒ ටික පිළිපදින්නේ නැතුව කොච්චර බණ ඇහුවත් සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් ඒ ටික පිළිපදින්න ඕනේ. පළවෙනි එක තමයි පින්වදිනේ බොහොම සිහි බුද්ධියෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරන්න. සිහි බුද්ධියෙන් යුක්තව තියෙන මේ කඳ විතරක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. සිහි බුද්ධියෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරන්න. දෙවෙනි එක තමයි පින්වදිනේ අහගන්න මේ ධර්ම කාරණා තර්ක කරන්න තනියෙන්. මේ ධර්මයේ ආතම්කාවචරයි. අතත්තාවචරයි කියන්නේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ ධර්මයේ දන්නේ නැති අය තමයි කියන තර්ක කරන්න එපා කියලා. අතත්තාවචරයි කියන්නේ තර්ක කළා වෙනස් කරන්න බෑ. තර්ක කළායි කියලා කොච්චර තර්ක කළත් මේ දහම් න්‍යාය ධර්මයේ වෙනස් කරන්න ජගතේ මේ ලෝකේ නැහැ. දෙවියන් බමුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සයිද ලෝකේ එකම එක සත්‍යයක්වත් නැහැ. මේ ධර්ම න්‍යාය වෙනස් කරන්න පුළුවන්. මේක සනාතනික සත්‍යය. එහෙනම් තර්ක කරන්න. තර්ක කර කර තර්ක කර කර තමයි මම ඉන්නේ මේක අවබෝධ කරගන්න. එහෙනම් මේ තර්ක කිරීමත් එක තව දෙයක් තියෙනවා ඊළඟට කරන්න. තර්ක කර කර තර්ක කර තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාගන්න. තමන් තුලින් දකින්න නිසා සෝවාක්කාතලේ සඳහා. දැන් තමන් තුලින් දකින්න ඕනේ මේක. තමන්ගේ ජීවිතය අත්දැකීම් විදියට. පව් කරපු අත්දැකීම් ඇති, පිං කරපු අත්දැකීම් ඇති, භාවනා කරපු අත්දැකීම් ඇති, මොනවානේ අත්දැකීම් ටිකක් තියෙන. තව කෙනෙකුට ගහපු හිංසා පීඩා කරපු එක එක ಜಾති අත්දැකීම් අපි ගාව තියෙනවා. උප්පත්තියම සාන්තුරියු නෙමෙයිනේ කවුරු? ඒ අත්දැකීම් වලට මේ කියන දහම් කාරණා දාන්න. ඒ දාන කොට තමයි පිටින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි පිටින් යෝනිසෝ මනසිකාරය කියන දේ පිරෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එළඹ සිටි සිහිය කියලා කිව්වට මදි එදෙනින් කියවෙන දේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පිටින් යෝනි ඉස මන ඉසිකාර කරනවා කියලා. යෝනි ඉසට යනකම් යෝනිය කියන්නේ මොකද්ද? උප්පත්තිය හදලා දෙන්න පැන. යෝනි ඉස කියලා කියන්නේ මොකද්ද? උප්පත්තියේ කෙලවර. ජාතියේ කෙලවර මොකද්ද? ජාතිය හදලා දෙන මහා ටැඹ. ජාතියේ මහා පහන් ටැඹ මොකද්ද? මොකද්ද? ලංකාවෙන් පුද නේ. අවිද්‍යා තෘෂ්ණා. ඔබට ජාතිය හදලා දෙන මහ ටැඹ එවත් අර මහා මුදුන තමයි කවුද? අවිද්‍යා තෘෂ්ණා කියලා කියන්නේ. එහෙනම් දෙකෙන් අවිද්‍යා තෘෂ්ණා කඩල යනකම් මන ඉසිකාර කරන්න ඕනේ. නිකන් ඔහේ බණ ඇහෙන්න විදියට වැඩක් නැහැ. එහෙනම් ඉතින් පොඩි උන්ට බැරියයි මෙතන එන නිවන් දකින්න අත දරුවෙක් තියලා දිනවා මෙතන. ඌ හැරිලා ඉන්නේ අඩන්නේ. ඒකට ඇහෙන්නේ නැද්ද කියන්නේ? ඇහෙනවා. සෝතාපන්න වෙයිද අත දරුවා? නෑ. ඇයි? අර කියපු වැඩ පිළිවෙල කරන්න බෑ. තිරිසන් සතාට ඇහෙන්නේ නැද්ද කියන්නේ? ඇහෙනවා. අර කියපු වැඩ පිළිවෙල කරන්න බෑ. එහෙනම් බණහපු බමුණින් සෝතාපන්න වෙන්නේ නෑ කවුද? කියන බුදුහාඳුරෝ කියපුව හරියට කරපු කාටවත් වරදින්නේ නෑ. අපි ඉන්නේ මේ මතේ. තථාගතයන් වහන්සේගේ සරණ ගියේදී උන්වහන්සේ මොකද්ද කියන්නේ? ඒ දේ කරනවා. ඒ දේ කරන්නේ බලන්න හරි අතුන් හදල බිහි වෙන්නේ නැහැ. ඒ කියන දේ කළා නම් ඒ විදිහටම කරන්න. හිත ගිනි ගත්තෙ වෙගින් නිවිලස කරන්න කියන එක ඒ විදිහට කරන්න. නිකන් ගල හරියන්නේ නැහැ. හිත ගිනි ගත්තෙ වෙගින් නිවිලස කරන්න කියන එක වම් කකුල ගිනි ගත්තෙ කකුල නිවා ගන්න කියන විදිහට කළා හරියන්නේ නැහැ. හිත කියලා කිව්වෙත් වැදගත්කමක් තියෙන හින්දා ඒක. එන යෝනි ඉස කඩල යනකම් මේ ධර්ම කාරණා ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. මොකද්ද ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ? ප්‍රත්‍යක්ෂය කරනවා. මොන ප්‍රත්‍යක්ෂය කරන්නේ? අවිද්‍යාව තේ. අවිද්‍යාව ප්‍රත්‍යේ නේද මේ කුණු ජාතිය හටගන්නේ. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කළා දා. මොකද්ද පින්වදිනේ අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටියෙන් නොදැනීම සරලව ගත්තොත් මොකක්ද ඇත්ත කියලා හරියට දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කළොත් මොකද වෙන්නේ? ඇත්ත හරියට පේන්න පටන් ගන්නව නේද? මම උදාහරණයක් කියන්න. මුලින්ම වෙන්නේ විශ්වාසය, ඊට පස්සේ ප්‍රත්‍යක්ෂය. දැන් මේ බණ ටික අහනකොට පළවෙනි තප්පරේදී විශ්වාසයක් හට ගන්නවා. බුදුබණ මේ අහන්නේ විශ්වාසයක් හටගත්තා. ඔය විශ්වාසයේ ප්‍රත්‍යක්ෂයට එන්න නම් ඒක දානවා තමන්ගේ ජීවිත අත්දැකීමකට. දැම්මට පස්සේ අන්න ගැළපිලා යනවා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා. ඒ ගැළපිලා යනකම් මේක දාන ක්‍රියාවලියට කියනවා යෝනි ඉසතෙක් මන ඉසිකාර කරනවා කියලා. මන ඉතිකාර කරනවා කියන්නේ ඒක තුලම මන පවත්වගෙන යනවා. මක් වෙනකන්ද? අර ජාතියේ මහා පහන් තම කඩල යනකම්. දැන් ඔය වදනේ අල්ලගෙන ඕනනම් අහල් පුරුතෙකුට කියන්න පුළුවන් ලංකා බැංකුව පුපුරවන්න හදන්නේ කියලා. ඔව් මහා අහල් පුරුත පිරිස ඉන්නවා. මේ ධර්මයට නැගෙන්න දෙන්නේ නැති. ඔබ අවබෝධ කරගන්න. එහෙනම් ජාතියේ මහා පහන් තම කඩල යන වැඩ පිළිවෙල තමයි මොකද යෝනිසෝ මනසිකාරය කියලා. මම උදාහරණකින් මම ඔබ පෙන්වන්නම්. විශ්වාසයයි ප්‍රත්‍යක්ෂයයි අතර තියෙන වෙනස. ඔබගේ යාළුවෙක් ගැන කියන ඔබගේ අල්ලපු ගෙදර මහත්තයා පිප්පකොට් කාරේ කියලා. යාළුවා කියපු නිසා පොඩි විශ්වාසයක් හට ගන්නවා. හැබැයි ඔබ තුල තියෙනව නේද ඔය ගැන නොදැනීමක්. ඇත්තදෝ කියලා නොදැනීමක් තියෙනව නේද? ඒ නොදැනීම තියෙනකල් අවිද්‍යාවේ නේද ඒ කරුණ සම්බන්ධ වෙන්නේ. කොහොමද අවිද්‍යාවේ තමයි. නමුත් ඒ කරුණ සම්බන්ධව දැන් අවිද්‍යාවක් හිතේ තියෙනවනේ. හැබැයි විශ්වාසයෙන් ගත්ත එකක් තියෙනවා. එකක් විශ්වාසයෙන් ගත්තා. තම යාළුවෙක් ඇවිල්ලා කියනවා. තම යාළුවෙක් ඇවිල්ලා කියනවා. දැන් අවිද්‍යාව දුරු වුණාද නැත්නම් විශ්වාසය වැඩි වුණාද? විශ්වාසය වැඩි වුණා මිසක් අවිද්‍යාව දුරු වුණේ නැහැ. තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා. අවිද්‍යාව දුරු වුණා. ඒ සම්බන්ධව තියෙන නෑ. අවිද්‍යාව ප්‍රත්‍ය ශේවෙන්නේ නෑ. යාළුව ප්‍රොපෝඩියක් ඇවිල්ලා කිව්වා. විශ්වාසයේ වැඩි යෙවි වැඩි යෙවි යනවා මිසක් අවිද්‍යාව දුරු වෙන්නේ නෑ. දැන් කොහොමද ඉඳන්දී දවසක් ඔබ බස් එකට නැගලා යනකොට ඔබගේ ඇස් දෙකටම දකින්න මේක පිප්පකට ගහනවා. දැන් අර විශ්වාසයෙන් ගත්ත කරුණ ඔබගේ ජීවිතයට දාගන්න පුළුවන්. අන්න ඒක ජීවිතයට දාපු ගමන් මොකද වුනේ? අර දෙවිත් අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වෙලා ගියා. එහෙනම් දැන් ප්‍රත්‍යක්ෂ වුණා නේද? ප්‍රත්‍යක්ෂ වුණා නම් වික්‍රේ ආයතනයක් කාගෙන්වත් අහන්න ඕනේ නැද්ද? පොතේ එනවා කියලා ගන්න ඕනේ නැද්ද? ගුරුවරයාගෙන් අසා දැනගත්තා කියලා ගන්න දෙයක් නෑ. ප්‍රත්‍යක්ෂය වෙනකන් විතරයි පිටුතනේ ඔක්කොම තියෙන්නේ. ගුරුවරයාගෙන් අහ ගන්න ඕනේ, තර්කයට ගලප ගන්න ඕනේ, පරම්පරාවෙන් එනවා කියලා ගන්න ඕනේ. කාලාමයන්ට කිව්වේ ඔය අද අන්‍යාගම කියව කාලාම සූත්‍රේ පාවිච්චි කරලා උඩගෙඩි දෙන්න හදනවා. හැබැයි ඒකුන් දන්නේ නැහැ කාලාම සූත්‍රේ පාවිච්චි කරේ මොකටද කියලා. බුදුහාම මුදුන්ගේ දහම කාලාම සූත්‍රයට අනුකූලයි. කාලාම සූත්‍රයේ කියන්නේ තියෙන හේතුඵල දහම සම්බන්ධව. හේතුඵල දහම දන්නවා නම් ඕනේ කෙනෙකුට ඔය ඕන දෙයක් පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි හේතුඵල දහම ඔය අන්‍යාගමිකයන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මෝඩකමට කාලාම සූත්‍රයේ ඊට අරගෙන දඟලන්නේ. එහෙනම් දැන් මේ කී මේ දේ ප්‍රඥාර්ථ වුණා නම් පිටුතුනි ආයේ කොහෙන්වත් ආවද කියලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. තමන් අහපනා අපිට දැකගත්තා. තමන්ගේ අත්දැකීම් වලට ගැළපීලා ගියා. අන්න අර විශ්වාසයේ ප්‍රත්‍යක්ෂයක් වුණා. එහෙනම් මේ දහම පිටුතුනි විශ්වාසයේ ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. දහම අහනවා, අහන එක තුළ විශ්වාසයක් හටගන්නවා, විශ්වාසය තුළින් ප්‍රත්‍යක්ෂයට යනවා. අහලා විතරක් නිකන් හිටියොත් එහෙම විශ්වාසයේ විතරයි තියෙන ප්‍රත්‍යක්ෂේ නැහැ. ප්‍රත්‍යක්ෂේ නැති වුණොත් මාර්ගඵල ලබන්නේ නැහැ. මොකද අවිද්‍යාව තියෙනකම් මාර්ගඵල ලබන්න බෑ. ඔන්න එහෙනම් ඔය ක්‍රම වේදයෙන් මරණි ගන්න පටන් ගන්න. අද මේ වෙලේ පටන් තියන්නේ කාගේ බණක් ගැහුවත් ඔන්න ඔය ක්‍රම වේදයෙන් අහනවා නම් අහන්න නැත්නම් අහලා වැඩක් නැහැ. මාර්ගඵල ලබන්න. ඔය පිනක් කරගන්න නම් කමක් නැහැ. මාර්ගඵල ලබන්න බණ අහනවා නම් ඒ ක්‍රම වේදයෙන් බණ. මං කරුණෙන් කරුණ මතු කර කර ඔබගෙන ඔබට විශ්වාසය ගොඩනගනවා, ප්‍රත්‍යක්ෂ කරවනවා. ඒකයි බිංදුවේ මේ ධර්මයේ ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් අහන්නේ. මම අමුතු බණක් කියනවා නෙමෙයි. මෙච්චර කාලයක් මේ භාණක පරම්පරාවක් විසින් අරගෙන ආපු මේ මේ මේ බණ තමයි කියන්නේ. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙන්නේ, කරන්න ඕනේ විදිහ කියලා එකින් එක කරවනවා ඔබලා. ඒක නිසා විශාල සංඛ්‍යාවක් සෝතාපන්නයෝ බිහි වෙනවා. සෝතාපන්නයන්ට රැස් විහිදෙන්නේ නැති ඉඳදී ඔප්පු කරගන්න බැහැ. නමුත් ගති නියතයට ආපු පිරිස ඕනේ තරම් ඉන්නවා. ඔන්න කාරණාවෙන් කාරණාව ගමු බලන්න. පින්වතුනි මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත වැඩ පිළිවෙලක් තියෙනවා අපි. නිකමට මට කියන්න ඔබ මේ ලෝකයේ සාරයි කියලා කියන්නේ ඇයි? ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත වැඩ හිමිලවත් තියෙනවා. මෙතන ඉන්න අය කොහොමද දන්නේ? ලෝක සත්‍යයකට කිව්වොත් එහෙම. මේ ගංජා ටික එහාකට ගිහින් දාහන් උඹට පවුලටම එංගලන්තේ PR එක දෙනවා කියන. නොදයිනේ. එහෙනම් මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත පිළිස තමයි මේකද මේ දහ බලුවට කරන්නේ. ඒ සාරත්‍ය ගන්න. මම ඔබට පෙන්වන්නම්. ඔය ලෝකයේ සාරයි කියලා අල්ල ගැනීම තුළ දසාකුසලේ වෙන හැටි. ලෝකයේ සාරයි කියලා අල්ල ගැනීම තමයි මේකද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ලෝකයේ සාරයි කියලා දෘෂ්ටිය මිත්‍යාව. බොරුව. මොකද ලෝකයේ සාර නැති නිසා. නමුත් සාරය කියන දෘෂ්ටියට වැටෙච්ච ගමන් ඒකේ නම මිත්‍යා දෘෂ්ටිකේ කියනවා. ඒකේ නම මිත්‍යා දෘෂ්ටිකේ වෙච්ච ගමන් ඒකේ නම දැඩි ලෝභයක් හට ගන්නවා මේ ලෝක වස්තු කෙරෙහි. දකින්න දකින්න වස්තු තමන්ගේ සතු කර ගන්න දැඩි ලෝභයක් හට ගන්නවා. එතකොට ඒකේ නම හැමදෙස්සම හිතෙන්නේ අනේ උන්ට නොවේ මට වුණා නම්. උන්ට මේක ලැබෙන්නේ නැතු අනේ මට ලැබුණා නම් මේක. අන්නේම හැඟීමක්මයි හැමදෙසෙම මතුවෙලා ඉන්නේ. අන්සතු සකතක් දැකදල නොබිනේ උන්ට නොවි මට වේ අය හිතිනේ. උන්ගලේ සිට හටගත් පවිනේ උන්මතු නිවේ දුක්මයි විඳිනේ. අපේ වීදාග මහාමුදුරු දේශනා කළේ. අර දැඩි ලෝභ සංකත හැඟීමක් හට ගන්න අනේ මට හම් වෙනව නම් මේක. මේ උත්සවධාරාව ඉස්සරහට ආව නම් එහෙම ලෝකේ ආහාරයි කියලා අල්ලගත්ත එකේ. අනේ මේක අයිති කරන්න නොමි මේක මගේ වුණා නම් අන්හිම හැකියමක් වතුयला එනවා. ඒ දේවල් තමන් සතු කරගන්න බැරි වෙනකොට තරහක් ඇති වෙනවා මිනිස්සු කෙරෙහි. ඒකයි කියන්නේ ඔව් ඔය කුඩු විකුණලා ගත්ත සල්ලි වලින් ඔක හදලා තියෙන්නේ. අනේ බල්ලකට අර මහා මේ ලොකු ලෝන් එකක් අරගෙන අමාරුවේ එදා වේල කාගෙන මේ යන්තම් මේක ගොඩනගා ගන්න. නවුතර ලෝකයේ සාරයි කියලා අල්ලගන්න බලන් ඉන්න එකාද තමන් සතු කරගන්න බැරි වෙනකොට. අර හිතේ ඇති වෙන දැඩි ව්‍යාපාදයේ නිසා. ඒක මොකද කියන්නේ? ඔය කුඩු විදුනල ඔක සල්ලි හම්බ කරගන්න. නැත්තම් ඔකට හොඳ මඩමක් ඇති ගණිකාවකින්. ඔය ආදී වශයෙන් අපහාස කරන්න පටන් ගන්න. තියෙන එකාට නැති එකා හැමදේසම ගරහනවා වගේ. ව්‍යාපාදේ දසාකුසලේ ඊටවත් බින්ගදනි ඒ පිරිස ලෝකයේ සාරබව ලෝකෙට ප්‍රකාශ කරන හැමතිස්සෙම ලෝකයේ සාරබව ලෝකෙට ප්‍රකාශ කර කර ප්‍රකාශ කර කර මිනිස්සු මුලාවට පත් කරනවා. සම්ප්‍රප්පලාප කියලා කියනවා. සූත්‍රයක් කතා කරන්නේ නැහැ, ධර්මයක් කතා කරන්නේ නැහැ, විනයක් කතා කරන්නේ නැහැ. ඒවා කිසිවක් වැටහෙන්නේ නැහැ. මේ ලෝකේ සාරයි කියලා ඉන්න මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන දහම් වැටහෙන්නේ නැහැ. පරුස වදන කිය කී අන් අයගේ හිත් බිඳිනවා. අන් අයගේ හිත් සැඬ බවට පත් කරනවා. එහෙම බැරි නම් කේලම් කියලා බිඳවනවා. එහෙම බැරි නම් බොරු කියන මුලාවට පත් කරනවා. එහෙම බැරි වුණොත් පුරුෂයාට හේතු වෙලා හරි ගෑණිට හේතු වෙලා හරි ඒ දේ ලබා ගන්න උත්සාහ කරනවා. කාමයේ වරදව හැදෙවිලා. එහෙම බැරි වුණොත් හොරකම් කරනවා. එහෙම බැරි වුණොත් මරලා හරි ගන්නවා. ඔන්න බලන්න පිළ ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා මේ ලෝක සත්‍ය දසාකුසලේ කරන්නේ. එහෙනම් ඔබ තුල ඉන්නව නම් බිඟුදිනේ කවුරු හරි පුද්ගලෙ ඔබගේ අතුල ඉන්නව නම් ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියේ හරියට පරිස්සම් වෙන්න. ඒකට කිව්වොත් එහම ඔබගේ නිවසට ගංජ ටික ගිහින් දාපන් රෝගව හිරේ දාන්න උඹලට ඉංගලන්තය යන අවස්ථාව හදලා දෙනවා කියලා ඒ කාන්තෙම දාන්න. ඇයි ලෝකේ සාරයි ඉංගලන්තය යන එක සාරයි කියලා හිතාගත්ත එකට ඒක වෙනුවෙන් නොකරන්න දෙයක් නැහැ. ඒක හරියට පරිස්සම් වෙනවා. මේ පරිස්සම් වෙමින් ඉඳලා හරියන්නේ නැහැ. උන්ගේ කරන්න තියෙන්නේ ඒකම ඔය මිත්‍යා දෘෂ්ටිය මුදවන්නේ. මිත්‍යා දෘෂ්ටිය මුදවන්න නම් පුළුවන් තරම් මේ සද්ධර්මය ඇහෙන්න හරින්නේ. මේ අපේ මහතුරුන්ගේ CD එකක් අරගෙන ඉහිල දෙන්න. මේ අවිත් බණ ගන්න ඔබත් මේක අහලා බලන්න. ඒකට හරියට වැදුනොත් පින්වදින අර මිත්‍යා දෘෂ්ටි මිදල යනවා. අන්න එතකොට බය වෙන්න දෙයක් නැහැ. වෛර පහක් බය පහක් දුරු කරපු සෝතාපන්නෙක් බිහි වුණා නම් ඔබට ආපෝ සරයක් ඒක නා ඔබ මරාවී කියලා බයක් වෛරයක් හටගන්නේ නැහැ. ඔබගෙන් හොරකම් කරાવી කියලා බයක් වෛරයක් හටගන්නේ නැහැ. ඔබ දුෂණේ කරાવી කියලා බයක් බයක් වෛරයක් හටගන්නේ නැහැ. බොරු කියලා මුලාවටපත් කරાવી කියලා බයක් වෛරයක් හටගන්නේ නැහැ. ඔබ ලෝකෙට අදදමාවී කියලා බයක් වෛරයක් හටගන්නේ නැහැ. ඔය දේවල් සිද්ධ වෙන්නේ නැහැ. වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක්. මේක සිද්ධ වෙන නම් ධර්මයේ ශ්‍රවණය කරවන්න ඕනේ. එහෙනම් දැන් ඔබට තේරෙනවා මිත්‍යා දෘෂ්ටිකත්වයට වැටිච්ච කෙනෙක් හැමතිස්සෙම කරන්නේ පිංගුල දසාකුසලේ. දසාකුසලේ කරන්න හරි කැමති ඕනේ වෙලාවක. කිව්වනම් එමේ යන්න දඩේ මේ. තංගාලා පැනලෙන්න යයියා. යන්න මාළුවල්ල. ආ යයියා. සාරේ හොයනවා. සාරයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා. සාරයි කියලා දෘෂ්ටි ගතුනට ලෝකේ සාර නෑ හැමදෙස්සෙම පෙලෙනවා. පෙලෙන්න පෙලෙන්න මොකද කරන්නේ සාරය හොයන්න හදනවා මේ. එතන පෙලෙන්න පෙලෙන්න මොකද වෙන්නේ යමෙක් නිසා පෙලෙනවා නම් ඒක හිතා ගන්නවා පෙලෙන්නේ මූ හිඳ කියලා ඌව මරනවා. පෙලෙන්නේ මේ බඩුව මාගාව නැති නිසා කියලා හිතාගෙන මේ බඩුව හොරගන් කරනවා. ඔන්න ආදි වශයෙන් තමයි මේක යන්නේ. ඒකයි පින්වතුනි කියන්නේ විචිකිච්ඡාව කියලා. මුන්නාදී අතපැංගි හැකේ කියලා කිව්වට ඒකත් එහෙම එකක් තියෙනවා. නමුත් ඊට වඩා තව ගැඹුරට ගිය එකක් තියෙනවා. විචිකිච්ඡති කියලා කියන්නේ විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ලෝකේ සාරයි කියන සත් කාය කියන දෘෂ්ටියේ ඉන්න කෙනා, ලෝකේ හරි සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් ඉන්න කෙනා හැමතිස්සෙම විකෘති ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නේ. ඇයි අර සාරේ ලබා ගන්න ලෝකෙ තියෙන. ඒකට තමයි වදිනක් ඉස්සරහට දානවා බුද්ධේ කංකති විචිකිච්ඡති කියලා. කංක කියලා කියන්නේ පිංගුදිනි ක අංක කංක වෙනවා. ක කියන්නේ පහත්. අන්න බුදුන්ට පහත් අංකයක් දෙනවා. ඒකින් වෙ ගණන් ගන්න. බුදුහාමුදුරුවෝ ගණන් ගන්න නැතුව පාපී ක්‍රියා කරන්න කැමැත්තකින් ඉන්නවා. එහෙම නෙමෙයි. ඔය ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මිනිස්සු බුදුහාඳුරන් ගණන් ගන්නවද? ධර්මයේ ගණන් ගන්නවද? ආර්ය මහා සංඝ රත්නේ ගණන් ගන්නවද? ඒ කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ. ශික්ෂා පද ගණන් ගන්නවද? ඕ එකක්ම ගණන් ගන්නේ. ඒව ගණන් ගන්න නැතුව මොකද කරන්නේ? විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. ඒ කිව්වෙදි බුදුහාඳුර ගැන සැකයි කියන එක තමයි. තවත් බුදුන්ගේ සැකය කියලා කිව්වට ඔබ හරියට තේරුම් ගන්නවා. බුදුන් පිළිබඳ සැකයි කියලා ගත්ත පමණින් ඔබ තේරෙන්නේ නැහැ. එහෙනම් එතන කියපුවා ඔක්කොම ටික හරියට තේරුම් ගත්තා නම් තේරෙනවා මොකද්ද මේ කියු විචිකිච්ඡාව කියලා. ඒ වගේම මේකදී සමහර පිරිසක් මොකද කියන්නේ? විවිධාකාර ප්‍රතිපත්තියන් රැකලා මේ ලෝකයේ තියෙන කෑලි කඩන්න හදනවා. මං අද රැක්කා වූ සිල්වලින් මට දිව්‍ය ලෝකයේ උපදින ලැබෙනවා. ඔය මොකද්ද මේ රැකේ? ඕකට තමයි කියන්නේ සිල් වෘත පරාමර්ශනය කරනවා කියලා. ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියට පත් වෙච්ච කෙනා පිටින් ඒ වගේ දේවල් කර කර ලෝකේ කෑලි කඩන්න හදනවා. මම මේ කරා වූ බෝධි පූජාවේ බලෙන් මගේ පුතාගේ ග්‍රහාපල දුරු වෙනවා. ඒ මොකද්ද මේ වෙලාවේ කලේ? සිල් වෘතයක් පරාමර්ශනය කළා. ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පවක් කියනෝ නෙමෙයි. ඒක පවක් කියලා නෙමෙයි මේ කියන්නේ. නිවන් පිණිස හේතුවක් නැහැ. ලෝකෙට බැඳිලා තියෙන. ඔය දස සංයෝජනනේ. ලෝකෙට බැඳිලා තියෙන දහම් 10ක් තියෙනවා. ඔය ලෝකෙට බැඳිලා තියෙන දහම් 10න් එකක් තමයි ඔය සිල්වෘත පරාමර්ශනී කියලා කියන්නේ. සිල්වෘතයන් පරාමර්ශනී කරන්න ගන්න පිංගුතුනි ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දොස්තිය නිසා. දැන් බලමු ඔබ දුරු වෙලා යන්නේ. දැන්ගෙන ඔබ දන්නවා ඔබට සත්කාය දිට්ඨිය තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා, සීලබ්බත පරාමාසය තියෙනවා. තියන අයට නැති අය ඉන්නත් පුළුවන්. මෙතන උප්පත්තියෙන් නැති අය ඉන්නත් පුළුවන්. ජාත සෝතාපන්නිය පහළ වෙලා ඉන්නේ ලෝකේ. ඔය පොඩි දරුවාට නේ එයා ඉන්න පුළුවන්. ජාත සෝතාපන්නය කියන්නේ මේ ඉහත අද්දවකදී සෝතාපන්න වෙලා එහෙම ඉන්නයි ඉන්න පුළුවන් පොඩි අයට. ලොකු අය අතරේ තියෙන්න පුළුවන් නැතුව නෙමෙයි. එහෙනම් සෝතාපන්න නොවිච්ච කෙනෙක් ඉන්නවා නම් මේ වෙනකොට අන්නේ කෙනාට ඔය කියන ඔය තියෙන තුන දැන් තියෙනවා. තියෙනවා ඔබට විශ්වාසද? ඔය දැන් මම මේ කිව්වනේ දැන් කියන ඒවා ඔබ තුනට දදා බලන්න කියලා. ඔබ මේවා කරනවද නැද්ද? ඒවා හොඳට බලන්න. ලෝකේ සාරයි කියලා මුලා දුස්සිත වැන්නා බුදුහාඳුරංග පොඩ්ඩක් පල්ලයක් යනවා නේද? කාලි මෑණියන් නේද ඉස්සරහට එන්නේ? විසුදෙයියන් නේද ඉස්සරහට එන්නේ? පොඩ්ඩක් බුදුහාඳුරංග පල්ලයට යනවා. ඉතින් අපි කවර සමහර මිනිස්සු එනවා. ඉතින් ලෝකේ කෑලි කරන්න බලාගෙන ඉන්නේ. අයියෝ දෙයියෝ ගැනම තමයි කතා කරන්නේ. මේ හවල් දෙයියන්ගේ මට පිටක් ගන්නවා. ඉතින් ඒක අපි සම්මිය ප්‍රයෝගයක් පාවිච්චි කළා. අපි කියනවා යන්න කැලණි විහෙරට. කැලණි විහෙරට ගිහිල්ලා සබ්බ පාපස අදරණන් කියන ගාථාවේ 1008 වාරය ජීවම් කරන්න. 1008 වාරය ජීවම් කළා. ඒ පැම්බතුන අරගෙන ගිහිල්ලා බෝධීන් වහන්සේ නාවන්න. ඒ නාමන කොට කියන්න කරුණු කියනවා. මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න. ඕන්නම ගල්ලා දැන් විසු දෙයියන්ට ගිහිල්ලා ඔය පින් අනුමෝදන් කරලා ඔය කරුණ කියන්න. ඒ කාන්තේම ලැබි ඔච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. අදිස්ථාන කළා නම් සීලේ අනුහරින් මේ කෙනාට මේක එරෙවෙන්නේ කියලා ඔක ලැබෙනවා. හැබැයි ඒකෙන් වැඩක් නැහැනේ. දෙයියන්ව කඩේ යවන්න ඕනේ නැහැ අසත්පුරුෂයන්ට. ඒක කරන්න ඕනේ මොකද? ඒ අය හැදෙන ක්‍රමයේ දෙයක් තියෙනවා. අන්නේ අය මොකද කරන්නේ? ඔය ටික ගිහිල්ලා කරනවා. කරනකොට මොකද වෙන්නේ? මේ ගාථාව 1008 වාරයක් ජීවම් වෙද්දී අර මනුස්සයාගේ චිත්ත සංතානයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වීම තුල ගිහිලා විසු දෙවියන්ට මේ කාරණාව කිව්වහම විසු දෙවියන්ගේ බැල්ම වැඩෙනවා. අහක් පුරුෂයන්ට දෙවිය උදව් කරන්නේ නැහැ. අර විසු දෙවියන්ගේ බැල්ම වැඩෙනවා. ඒ බැල්ම නම් හරි සතුටු වෙන යාට. ඇයි මේ දේ කළාම මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ නම් ආයි කෝල් කළොත් එහෙම කියනවා. මං ආයි අර වැඩේ කරන්නද? මම කරන්න කරන්න. හැබැයි ඔක්කොම බින්දුවෙන් සිල්වත පරාමර්ථනේ. ඔය එක්කෙනෙක්වත් ඇවිල්ලා අහන්නේ බුදුහාඳුරගෙන. ලෝකේ සාරයි කියලා උලාකන්න බලාගෙන ඉන්න එක්කෙනෙක්වත් ඇවිල්ලා අහන්නේ. මම නිවන් දකින්න බර ටිකක් කියන්නේ කියලා. ඒගොල්ලෝ නිවන් දකින්නේ නැහැ. ඒගොල්ලෝ ලෝකේ සාරේ කරා නිවන් දකින්න ඕනේ. ලෝකේ හරහායිට ඕනේ මොකද්ද? මේ ලෝකෙ දිගේ යන්න. ලෝකෙ දිගේ යහදී වැජබිලා ඉන්න ඕනේ. එහෙනම් ඒකට ඕනේ බුදුහාමුදුරන්ගේ ධාව නෙමෙයි. ඒකයි මම කිව්වේ සරණේ යන්න බෑ කියලා හැමෝටම. හැබැයි හටමදේන ඔය ඔක්කොම සරණන් කියලා කියනවා. එහෙනම් ලෝකේ සාරයි කියලා අල්ලගත්ත අය පිටුදෙනි බුදුහාමුදුරන්ට දීලා තියෙන අන්තිම පහල තැන. හත පහකට ගණන් ගන්නෑ. ධර්මයේම ගණන් ගන්නෙ නෑ. ශික්ෂාපද මොන පිස්සුද? මිසුන් මහන්සලා දෙවර්ගයක් ඉන්නවනේ. එක් මිසුන් මහන්සලා පිරිසක් ඉන්නවා. තිය යහමින් තියනවා. බුදු සාසනේ ආරක්ෂා කරනවා. තව සාසනේ පුරන්නේ. සාසනේ පූර්ණේ කරන්නේ. මිනිසුන් උදව් පදව් කරගෙන මිනිසුන් හික්මවගෙන ඉන්න පිරිසක් ඉන්නවා. වනගත වෙලා රැවුල් කොන්න යන්න මිහරි වැවිලා කේට්ටුම හේට්ටු වෙලා මේ දූතාංග පුරාගෙන ඉවරලා මේ වැඩේ කරගන්න උත්තම පිරිසක් ඉන්නවා මේ පැත්තේ. ඔබ මට කියන්නේ ලෝකේ උලාකන්න බලන් ඉන්න කෙනා ඔය හාමුදුරුව දෙනමක් පාරේ වැඩියොත් එහෙම කාවද උතුම් කොට සලකන්නේ. දැන් ඔබට වැටහෙනවද මම මේ කියන කාරණා? ලෝකේ උලාකන්න බලන් ඉන්න කෙනා හැබැයි නිවන් දකින්න බලාගෙන ඉන්න කෙනා කාවද උතුම් කොට සලකන්නේ? ඔබ දන්නවා මං කියන්න දෙයක් නැහැ. අනේකයි කිවි පිළිගන්නේ සංඝේ කංගති විචිකිච්ඡති. සංඝ කියලා කියන්නේ පිළිගන්නේ අවිද්‍යා කෘෂ්ණා ගසා දාන උත්තමයන්. සංඝ කියලා කියන්නේ සංඝ අවිද්‍යා කෘෂ්ණා ගසා දාන සුනු විසුනු කළා දාන සංඝ කියලා කිවි අවිද්‍යා කෘෂ්ණා. එනං සංඝේ කංගති විචිකිච්ඡති. අන්නේ සංඝයා වහන්සේලාට මොකද වෙන්නේ? පල්ලේ යන ගියන් දින දිනා මොනවද ඔබ වැඩ නැහැ. අහවල් හාමුදුරුවෝ ඇසුරු කළා නම් ඇමතුමාට කියලා දූට රස්සාවක් ඉල්ල ගත්තා. ඒක නිසා ඉහළ යන්නේ වෙන දේවල් තියෙනුනේ අර උත්තරමේ පල්ලේ හැරෙනවා. ඕම් බලන වෙන දේ. දැන් එන වැටහෙනව නේද මේ කියන කරුණ? එහෙනම් මේ ලෝකේ සාරයි කියලා උලා ගන්න බලන් ඉන්න අය ඔන්න ඔය කරුණ තුන නෙමෙයිද ඉන්නේ බලන්න. ඔය කරුණ තුනේ දැන් එන ඔගේ නිදහස වෙන්න බලමු. මේකේ නිදහසුනේ නැත්නම් මේ විදිහේ අමු මහ නරකාදී ළඟින් වෙන්නේ. ආයි කතා දෙකක් නැහැ. මම එක කියන්නේ මැරෙන්න එපා සෝතාපන්න වෙන්න කලින් මහා අපරාධයක් ඔබ කරගන්නේ මැරිලා. පුළුවන් නම් 50 කින් දොස්තර මහත්තයා ලක්ෂ 5 දෙනාට කියන අනේ මහා වගොඩ ජීවත් කරවන්න මොකටද? මං තාම සෝතාපන්න නැහැ. මලොත් ඉවරයි. බය කරනවා නෙමෙයි. ඔබ නිවි බය කරන්න හදන්නේ. ඔබ භවයට ආය වෙවි යන්න හදන්නේ. බය කියලා කිව්වේ ඒකයි. බය කියලා කියන්නේ භවයට ආය වෙනවා. බිහිවීමකට ආය වෙනවට තමයි බය කියලා කියන්නේ. මොකක් කියන්නේ බිහිවීම? ඕකට ආය වෙනවා ඔබ. ඉතින් ඕකට ආය වෙනකොට බයයි තමයි. ඔබ බය කරන්න හදනවා නෙමෙයි, ඔබ නිර්භය කරන්න හදනවා. ඒ බිහිවීම නවත්තන්න හදන්නේ. මැරෙන්න නම් එපා ලේසි. මැරෙන්නත් ඉවරයි. පුළුවන් නම් මැරලා බලන්න ඔබට මොකද වෙන්නේ කියලා. ආච්චි කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න. එතකොට මං කියන එක තේරෙයි. ආත කොහෙද ඉන්නේ? අම්මා තාත්තා මේ නිදිලා ගිහිනා නම් එයා ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න. හිතන නම් හිතෙන්නේ එක දෙයක්. මගේ තාත්තා කියලා කියව කොහොමද ඉන්නේ ලෝකේ? ඒක තමයි හිතෙන්නේ. අල්ලපු ඉතන කාගේ තාත්තා? ඌණ අපාය. අන්න එහෙම තමයි එන්නේ. හිතන එන විදිය ඔන්න ඕක. ඒකට හේතුව තමයි දිනුදේ හැමතිස්සෙම අපි හිතන් ඉන්න මේ දේවල් අපි වශයෙන් තියෙනවා කියන්නේ. මේ අපේ කැමැත්ත වෙයි කියන මුලා දෘෂ්ටියක අපි හැමතිස්සෙම ඉන්නේ. ඕක තමයි දෙගොඩනේ මේ ගිනි ගෙඩිය අපිට තියෙන්නේ. අපේ කැමැත්ත වෙයි, අපේ කැමැත්ත තමයි මේ දේවල් තියෙන්නේ. ඒ කියන්නේ අපි වශයෙන් මේව පවතිනවා. අපි කැමති විදිහට මෙතනින් ඉස්සරහට සියල්ල වෙයි. ඔන්න ඔය කියන මුලා දෘෂ්ටියක නෙමේ ඔබ ඉන්නේ. හොඳට හිතලා බලන්න. ඔබ වාහනයක් ගන්න ගියාම ඔය වාහනේට ඔබට තණ්හා ඇති උනේ. ඔබ කැමති විදිහටම මේක වෙයි කියලා හිතාගෙන හිටපු නිසා නෙමෙයි. වාහනේ ගන්න ගියාම දෙවි කෙනෙක් එකපාරට පෙන්නවා වාහනේ ගත්තට පස්සේ දවසේ වාහනේට වෙන දේ. පොල් ගහ කඩා වෙනවා වාහනේ උඩට. දැන් ඔබ වාහනේ ගරියි. මුළු පවුලම යටි වාහනේ හැබැයි මුළු පවුලම චොප්ප වෙනවා ඒක ඇතුළේ. ඔබ ওই වාහනේ ගරියි. නෑ. එහෙනම් වාහනේ ගත්තේ. දැනගෙනද මොනවද වෙන්නේ කියලා? නෑ. ඒ වෙලාවේ ඔබගේ හිත රවට්ටනවා. එහෙම නැත්නම් ඔබගේ හිත කියන ස්වභාවය තමයි ඔය තියෙන්නේ. හිතේ තියෙන ස්වභාවය තමයි ඔය තියෙන්නේ. මේක මෙහෙම වෙයි. කෙල්ලේ පාරේ උඩ කොල්ලෙකුට ලොකු වුණා කියන අනේ කසල මෙල ගෙදර අයියා. ඒ වෙලාවේ හිතෙන්නේ මොකලට මොකද? මේ මන් දැන් හිතන් ඉන්නේ විදිය ඔක්කොම වෙයි. දැන් හිතන් ඉන්න විදියද වෙන්නේ? හොඳට බලන්න. අපි දෙයක් හිතන් ඉන්න විදියට වෙයි කියලා දෘෂ්ටිපත් වෙච්ච ගමන් පින්වදිනී අපි ඇලෙනවා ගැටෙනවා. හිතන් ඉන්න විදියට වෙනකොට අපි ඇලෙනවා. නැති වෙනකොට ගැටෙනවා. මේ ලෝකේ ඇලීම් ගැටීම් දෙකට හේතුව ඕනෝක. ඇලීමකට ගැටීමකට හේතුව ගත්ත මුලා දෘෂ්ටිය මොකද්ද? අපි කැමති විදියට මේක තියෙනවා කියලා. අපි කැමති දෙන මේක පවතිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය. ඒක නිසා තමයි අපි දේවල් වලට ඇලෙන්නේ ගිහින්. ඔබ කැමති දෙන නැති දෙයක් ඔබට ඔබ කැමති දෙයක්. ඔබ ෆෑන් එකකින් බලාපොරොත්තු වෙන හුලං එන්නේ නේද? ඒක නේද ඔබේ කැමැත්ත? ඔබ කැඩිච්ච ෆෑන් එකක් කීයක් දීලාද ගන්නෙ? හුලං එන්නේ නැති කැඩිච්ච ෆෑන් එකක් දෙනවා ඔබ කීයක් දෙනවද ඔබ ගන්න? දෙන්නේ නැහැ නේද අත පහක? ඔබට වඩන කමක් නැහැ නේද ඒකේ? ඇයි වඩන කමක් නැත්තේ? ඔබට ඕනේ දේ ඒකේ වෙන්නේ නැහැ නේද? එහෙනම් ඔබට ඕනේ දේ වෙන්නේ නැති එකකවත් දිනුදිනේ වඩන කමක් හැදෙන්නේ නැහැ. ඔබට ඕනේ දේක් වෙනවනම් අන්න ඒකෙන් වඩන කම හැදෙනවා. උදාහරණයක් ගමු. මහා කාන්තාරයේ ඇවිදගෙන යන ඔබට වතුර බෝතලයකුයි රත්තරන් කිලෝ එකකුයි හම්බ වෙනවා. ඔබෙන් අහන වතුර බෝතලයේ දෝනේ රත්තරන් කිලෝ එක දෝනේ කියලා. ඒ වෙලාවේ ඔබ ඉන්නේ මොකද? මොකක්ද ඉල්ලන්නේ? වතුර බෝතල. මේ දැන් එහෙම ඔක ඇහුවොත් එහෙම දැන් ඔක ඇහුවොත් එහෙම වතුර බෝතල 4 කිලෝ එකද ඕනේ කියලා. වතුර බෝතලයක් එහෙම ගන්නේ නැහැ. දැන් කාටද 4 කිලෝ? දැන් කාට වෙන විදිය. දැන් තමන්ගේ අවශ්‍යතාව එහෙම තමන්ගේ කැමැත්තක් තියෙනවද? ඔන්න ඔය කැමැත්ත ඉෂ්ට වෙන වස්තු ඔක්කොම සාරයි. ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒව අතර නෑ ඕනේ ඕනේ. ඒව මම ජරාවයි කළා දානවා. එහෙනම් පිටුදී ඔන්න ඔය මුලා දෘෂ්ටිය තුල තමයි ඔය ඇලීම ගැටීම කියන දෙකම පිටලා තියෙන්නේ. ඔබ අද තීරණය කළොත් හෙට ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි ගහන මැච් එකේ ශ්‍රී ලංකාව දිනනවා කියන ඔබ හෙට ඇලෙනවද ගැටෙනවද? ඔය දෙකේ එකක් වෙනවද අනිවාර්යයෙන්. හෙට දවසේදී ඔබ ඇලෙන්න ඕනේ එක්ක එක්ක ගැටෙන්න ඕනේ නේද? ඇයි ඒ? මුලා දෘෂ්ටියකටපත් වෙච්ච හින්දා. ඔබ කල්පියා මුෘෂ්ටියකටපත් වුණා. මගේ කැමැත්ත වෙයි කියලා. එහෙනම් පින්වතුනි මගේ කැමැත්ත වෙයි කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටිය තමයි පින්වතුනි ඔය තණ්හාව ඇති කරගෙන ඔබ ඉස්සරහට ආවේ. මම මගේ කියන තැනට ඔබ ඇදලා දාන්නේ ඔය දෘෂ්ටිය. ඔය දෘෂ්ටි මිදෙන්න තමයි තථාගතයන් වහන්සේ දහම් දෙසේ. ඔය දෘෂ්ටි මිදෙලයන්. වසඟේ තියනවා කියන දෘෂ්ටිය. ඔබ ටීවී එක දාන්න ගියාම රිමෝට් එක ඔබ ගම ඔබ පත් වෙන්න ඕනේ නේද? පත්ු නැත්නම් ඔබට ගේ තියනවා නේද? තීකල බලන්න. චක් ගන්න එක වන්න. මේක වැඩ කරන්නේ නැහැ. ඇයි ඒ? මේක වැඩ කරන්නේ නැහැ කියන්නේ. තංගල ගැටිලයි. ඇයි? හිතන් ඉන්නේ මොකක්ද? මං හුදුනා මං යමුවත් වැඩ කරන්නේ මං යමුවා නම් වැඩ කරන්න ඕනේ මේක අවිද්‍යාවක් තියෙන තනික මං හිතන් ඉන්න දේ වෙන්න ඕනේ කියන අවිද්‍යාවක ඉන්නේ අපි හැමතිස්සෙම දරුවා දෙක දරුවා මන්දිය දෙවනි ස්ථානයේ අරගෙන ගෙදර ආවොත් එහම අම්මට අම්මා ඇලෙනවද ගැටෙනවද ගැටෙනවා ඇයි ඒ අම්ම හිතන්නේ නැහැ බාවේ මොකද? ළමයා ගත්තේ දෙක. ඒක නිසා ගැටේ. ළමයා එක අරන් ආවනේ. අම්මෝ මගේ පුතා මන් දන්නව මගේ පුතාව ගන්නවා කියලා. දෙක අරන් ආවනේ. මං කිව්වනේ එතකොට පාඩම් කරන්න කියලා. අන්න කියනවා. මේවා වෙනවද නැද්ද? එහෙනම් මේ වසඟේ පවත්වීමක් නේද මේ කරන්න හදන හැමදෙස්සෙම? අර දෘෂ්ටියක් තියෙනවා බිඟුදිනේ අපේ වසඟයට මේක තියෙනවා කියලා. අපේ කැමැත්තට මේව වෙනවා කියලා. ඉතින් අපි බලමු දැන් ඕකනේ මුලාව. දැන් ඕක නිසා ඇලෙනව ගැටෙනව දෙක වෙනව නේද ඔබ? එහෙනම් ඇලීම ගැටීම කියන එක දුරු කරන්න එපා. රාගං හේව නිබ්බානං ද්වේෂං හේව නිබ්බානං මෝහං හේව නිබ්බානං. ඔයකදී දුරු කරගන්න එපා. එහෙනම් ඔබට මෝහං හේව නිබ්බානං කියන ඔය මෝහේ දුරු කරගන්න එපා. ඔය දින මුලාව. එනම් ඕක මුලාව හේමත් අවිද්‍යාව නම් මොකද්ද මේකදින විද්‍යාව එතකොට මොකද්ද එතකොට විද්‍යාව විද්‍යාව තමයි මේකදින මේ විද්‍යාව කියලා කිව්වේ මේක ඇත්ත ඇති සැකිය ඇත්ත ඇති සැකිය තමයි තමන් වශයෙන් පවතින කතාවක් මෙතන නැහැ හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති ඔන්න ඕක තමයි ලෝකේ යථාර්ථය ඕක කියන්න තමයි බුදුහාමුදුරුවෝ ලෝකේට මොකද සාත්‍රුණාදගේ වාදේ හේතුඵල වාදේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි ගාගන් වලින් 18ක් තිබුණා 44ක් තිබුණා එහෙට මෙහෙට වෙච්ච එකක් එකාන්තයක් අනික තව අන්තයක් ඔය 62ද සාත්‍රුණාදගේ ධර්මයි තිනේ ඒක කිව්වේ ඒක ආගමක් නෙමෙයි ඒක දර්ශනයක් ඒ දර්ශනේ තිබෙන්නේ මොකද්ද ඇත්ත ඇති සැකියෙන් දැකීම මොකද්ද ඇත්ත ඒක දකින්න හේතුඵල දහම් දැන් බලමු ඔබට මේ පහන් ආලෝකය පේනවා හැමෝටම මේ පහන දැන් පත් වෙලා තියෙන බින්දුවෙන් මං කැමති හින්දාද ඔබ කැමති හින්දා නෑ අපේ කැමැත්ත අකමැත්ත කියන එක මේ පහන් ආලෝකයෙන් වැදගත්ද නෑ ඉතින් හොඳට දකින්නේ එහෙනම් මේ පහනපත් වෙන්නේ කොහොමද තෙල් දිවේ දිගේ උඩට ඇවිදින්න තෙල් වාෂ්පයට ගිනි ඇවිලිලා මේ ආලෝකය උදා වෙවි තියෙනවා. මෙතන හොඳ හරයක් තියෙන කතාවක් මම කියනවා. නිවන් දකින්නකම්ම මේක ඕනේ වෙනවා. සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං. සම්භූතය කියලා කියන්නේ පිටින් එකතු වීමෙන් විද්‍යාමාන වෙනවා. හේතුම් ගැළපීලා එකතු වීමෙන් විද්‍යාමාන වෙනවාට කියනවා හේතුම් පටිච්ච සම්භූතං කියලා. හේතුම් ගැළපීමෙන් ගැළපීලා එකතු වීමෙන් විද්‍යාමාන වෙනවා. මේ පහන් දැල්ල ඇති වෙලාද මේ තියෙන්නේ? පහන් දැල්ල අමතක කරන්නේ ඔබට මේ පහන් දැල්ලට වටනවා මේ ලයිට් එක. මේ උඩ තියෙන ලයිට් එක ඇති වෙලාද තියෙන්නේ? නැත්නම් උදා වෙවිද තියෙන්නේ? නිකම් වචන කියන්න එපා. ප්‍රත්‍යක්ෂව කතා කරන්නේ. හරි? ප්‍රත්‍යක්ෂව කතා කරන්නේ. ඇති වෙලාද තියෙන්නේ, උදා වෙවිද තියෙන්නේ? ඔන්න ඔබ හොයලා බලන්න. ඇති වෙලා නම් මේක තියෙන්නේ. දැන් ඇති වෙලානේ නේ? දැන් ඇති වෙලා, දැන් බිහි වෙලා, ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මම ලයිට් එක ස්විච් ඔෆ් කළොත් මේ ඇති වෙච්ච එකට මොකද වෙන්නේ? මේක ඇති වෙලා නම් තියෙන්නේ මම මේ කියන්නේ. මේක දැන් ඇති වෙලා නම් තියෙන්නේ මම මේ ලයිට් එක ස්විච් ඔෆ් කළයි කියලා. මේක එකපාරට නැති වෙන්න පුළුවන්. ඉතින් හැදිලානේ තියෙන්නේ දැන්. හැදිලා ඉවරයි නම් ඇති වෙනවා කියන්නේ දැන් මේ හැදිලා ඉවරයි නෙමෙයි. මම ඒක ඔෆ් කළයි කියලා. මේක නැති වෙන්න පුළුවන්. නෑ, මේක කොහේ හරි යන්න ඕනේ. මේ වීදුරුව පේනවනේ ඔක්කොට. දැන් මෙතන මේ වීදුරුව තියෙනවනේ. දැන් මෙතන වීදුරුව නැන්නේ. ඇයි නැත්තේ? ඒක මම මෙතනට අරන් ගියානේ නේද? එහෙනම් මේ ආලෝකය ඇති වෙලා තියෙනවා නම් ඕක නැති වෙනවා කියන්නේ අපිට පේන්න ඕනේ නේද ඒක යනවා කොහෙද? ඔබ දැකලා දිනවද එහෙම වෙනවා? නෑ. ආලෝකය කියන එක ඇති වෙනවා නෙමෙයි පින්වතුනි, ආලෝකය කියන එක උදා වෙනවා. මේ ලෝකෙ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකෙ කිසි දෙයක් නැති වෙන්නේත් නැහැ. තථාගත ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් පණවන්න බෑ. එහෙම පණවන අය ඇති. ඔය හිත ඇති වෙනවා නැති වෙනවා බල බල ඉන්න මහා උත්තමයෝ ඉන්නේ. ඇයි මම මහා උත්තමයෝ කියන්නේ? මගේ සාස්ත්‍රුන් වහන්සේ විතරක් කරන්න පුළුවන් ඒවා කරන්න පුළුවන් අය ඉන්නවනේ. අපිට ඇයිලා කියනවා? මම ඔය හිත ඇති වෙනවා නැති වෙනවා බලන් ඉන්නවනේ. ඒක බොම නැහැ. ඒ තරග කරන්න බෑනේ. පද්දලතු අයින් වෙන එක තමයි තියෙන්නේ. ඇයිද? හිතක් ඇති වෙනව නැති වෙනව බලන්න පුළුවන් එකම ජගත මේ ලෝකේ ඉන්න කවුද? සදාගතයන් වහන්සේ. වෙන කාටවත් හිතක් ඇති වෙනව නැති වෙනව බලන්න බෑ. ඉතින් හිත ඇති වෙනව නැති වෙනව බලනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. හිත ඇති වෙනවා කියන නම් කොහෙවත් සඳහන් නැහැ බුදුහාම. බුදුහාමද කියන්නේ හිත උදා වෙනවා. ඇති වුණොත් පින්වතුනි නැති වෙන්න නම් ඒක කොහෙට හරි යන්න ඕනේ. මේ පහන් ආලෝකයේ උදා වෙවි තියෙන්නේ. උදා වෙවි තියෙන්නේ හේතු තුනක් හින්දා. දාහය ද්‍රව්‍යයක් තියෙනවා. දහන පෝෂකයක් තියෙනවා. ඔක්සිජන් උෂ්ණත්වයක් තියෙනවා. ඔය තුන හේතු නිසා ඔන්න ඔය හේතු තුන ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙනවා. ඔය එක හේතුවක් හරි භංග වුණොත් මොකද වෙන්නේ? හේතුවක් භංග වුණොත් මොකද වෙන්නේ? හේතු භංගා නැති කියලා කිව්වද? නැති වෙලා යනවා කියලා කිව්වද? නැහැනේ. හේතු භංගා නිරුජ්ජති. ඒ කියන්නේ මොකද්ද? නිර්ුදා වෙනවා. එහෙනම් හේතු ටික තියෙනකන් විද්‍යාමාන වෙනවා, උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. හැදෙන එක නතර වෙනවා. හැදි හැදි තියෙන එක හැදෙන එක නතර වුණාම මොකද වෙන්නේ? අර ඵලය නැහැ දැන් ඉතින් හොයාගන්න. හැබැයි ඇති වෙන දෙයක් හේතු නැති වුණොත් මොකද වෙන්නේ? ඒක එහෙම්මම කොහෙද යන්න ඕනේ නැති වෙන්නේ. ස්විච් එක දානකොට මේකට ලයිට් එක කොහෙන්ද ආවේ? අර ජනෙල්ලෙන්ද? දොරෙන්ද? උඩින් යටින්ද ආවේ? ඇති වෙනවා නම් පින්වතුනි එන්න එපා කොහෙන් හරි. ඔන්න ඇති වුණා. එන්න ඕනේ කොහෙන් හරි. ආ ඔයා. නැති වුණා ගුණා ඔන්න ගියා. දැන් නැහැ. හැබැයි උදා වෙනවා කියන්නේ මොකද්ද? හේතුන් ටිකක් එකතු වීම. විද්‍යාමාන වෙවි තියෙන. හේතුන් ටිකක් එකතු වීමෙන් විද්‍යාමාන වෙවි තියෙන දෙයක් හේතු නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? විද්‍යාමාන වෙන්නේ නැහැ තවදුරට. එච්චරයි. මේ මේසේ ඔබට විද්‍යාමාන වෙන දෙයක්ද නැත්නම් තියෙන එකද? මේ මේසේ ඔබට විද්‍යාමාන වෙන දෙයක්ද තියෙන එකද? විද්‍යාමාන වෙන දෙයක්. හා තියෙනවා නම් අල්ලලා පෙන්නන්න. මේ මේසේ අල්ලලා පෙන්නන්න ඕනේ ජග දෙක ඉන්නවා නම් ඇවිදින්න. පුළුවන් ද මේසේ අල්ලන්න? බෑ. ඔන්න මං ඇල්ලුවා. ඇල්ලුවේ මොකද? ලෑල්ලද මේසේ? ඔන්න මං යටින් ඇල්ලුවා. ඇල්ලුවේ මොකද? කකුලනේ. කො මේසේ? මේසේ කියන්නේ බිංගුදේ විද්‍යාමාන වෙන දෙයක්. එනම් ඵලයේ කියන්නේ හැමදේම විද්‍යාමාන වෙවි තියෙන හේතු තියෙන කල්. ඇල්ලුවොත් අහුවෙන්නේ හේතු විතරයි. ඵල අහුවෙන්නේ නැහැ. ඔය ලයිට් එක ගලවලා උඩින් ඇල්ලුවොත් එහෙම මොකද්ද ලයිට්ද අහුවෙන්නේ? මොකද්ද අහුවෙන්නේ? කරන්ට් එක අහුවෙලා සටසටසට ගලවද්දි ලයිට් එක අහුවෙන්නේ ඔකට. ලයිට් එක කියන්නේ අර හේතුන්ගෙන් හැදිච්ච ඵලය. ඒ ඵලය විද්‍යාමාන වෙනවා. ඕන එකක් මට අල්ලලා පෙන්නන්න. හා කෙල්ලෙක් අල්ලලා පෙන්නන්න. කොල්ලෙක් අල්ලලා පෙන්නන්න. තමන්ගේ දරුවා හා අල්ලලා පෙන්නන්න පුළුවන්. තමන්ගේ දරුවාව අල්ලලා පෙන්නන්න මට. ඕන් ඇල්ලුවා. දැන් හොඳට ඇස්සල්ල බලන්න අල්ලලා තියෙන දරුවාවද අංකණයක්ද කියලා. හොඳට ඇස්සල්ල බලන්න. අන්න එතකොට තේරෙනවා අල්ලලා තියෙන අංකණය. දැන් දරුවා කොහොමද අල්ලන්නේ? මේ දරුවා කියන්නේ අර විද්‍යාමාන වෙන ඵලය. හේතු සකස් වීමෙන් උදා වෙවි උදා වෙවි තියෙන ඵලය තමයි ওই දරුවා කියලා කියන්නේ. ඔය ඵලය හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙලා යනවා. දැන් ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්න ඔබ කැමති හින්දාද? නෑ. ඒ දරුවාගේ ජීවිතය කියන ඵලය සඳහා හේතු උදා වෙවි තියෙනවා. හේතු උදා වෙවි උදා වෙවි තියෙද්දී හේතුවක් නිරුද්ධ වුනොත් එහෙනම් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. ඒකට තමයි කියන්නේ නිරුදා වෙනවා කියලා. ආයි උදා වෙන්නේ නැහැ. මේ උදා වෙවි තිබිච්ච එකක් ආයි උදා වෙන්නේ නැත්නම් කොහෙන්ද ගියා කියන්න පුළුවන්? වතුර මලක් තියෙනවා. වතුර එනකන් ඕකේ මල විද්‍යාමාන වෙනවා. වතුර එනකන් ඕකේ මල විද්‍යාමාන වෙනවා. වතුර එන එක නැවතුනොත් මොකද වෙන්නේ? කොහෙටද ගියේ? කෝ වතුර මල කොහෙටද ගියේ? එහෙනම් වතුර මලක් ඇති වෙලාද තිබුණේ? නෑ, වතුර මල උදා වෙවි තිබුණේ. ඔන්න හොඳට තේරුම් ගන්න තියෙන්නේ මේ උදා වීම සහ ඇතිවීම අතර තියෙන වෙනස. ඇති වෙනවා කියලා ගත්තොත් ඔබ සාස්වත දෘෂ්ටියට වැටිලා ඔබට නිවන ඈත් වෙනවා. තථාගත ධර්මයේ තියෙන සාස්වත දෘෂ්ටියක් නෙමෙයි. උච්චේන දෘෂ්ටියකුත් නෙමෙයි. තථාගත ධර්මයේ තියෙන්නේ මොකද්ද? හේතුඵල සම්බන්ධයක්. එහෙනම් උදා වෙනවා මිස ඇති වෙන්නේ නැහැ. වතුර මලේ සංකල්පේ ආයතනයක් හොඳට බලන්න. වතුර එන කල්ම මල විද්‍යාමාන වෙනවා. වතුර එක නැවතිච්ච ගමන් අර විද්‍යාමාන වෙවි දිවිච්ච සකස් වෙවි දිවිච්ච එක නතර වෙනවා. කොහෙටද ගියේ කියලා කියන්න බෑ. නතර වුණා, ඉතරයි, වැඩේ ඉවරයි. එහෙනම් දැන් ඔබගේ ජීවිතෙත් ඔය જાතිය නෙමෙයි. හේතු ටික තියනකල් විද්‍යාමාන වෙවි තියෙනවා. උදා වෙවි උදා වෙවි තියෙනවා. දැන් ඔබගේ නහරයක් පිපුරුණා නම් මොකද වෙන්නේ? එක හේතුවක් නැති වුණා, අර උදා වෙවි දිවිත් එක නතර වුණා. දැන් උදා වෙන්නේ නැහැ, නිරුදා වෙනවා. ඒකට කියනවා මල කියලා. අපි උපදිනවා. උපදින්න හේතුවක් තියෙනවා. ඒ හේතු ටික ගැළපීලා සකස් වීමෙන් උපතක් උදා වෙවි තියෙනවා හැමතිස්සෙම අපිට. අපි හැම මොහොතකම උපදිනවා. ජාතිය කියන එක හැම මොහොතකම සකස් වෙනවා. ඇයි? එක වෙලාවකට ඔබ කම්මැලි ජාතිකයෙක්. එක වෙලාවකට ඔබ රූප බලන ජාතිකයෙක්. තව වෙලාවකට ඔබ රාග ජාතිකයෙක්. තව වෙලාවකට ඔබ ද්වේෂ ජාතිකයෙක්. තව වෙලාවකට ඔබ මෝහ ජාතිකයෙක්. බලු ජාතිකයෙක්, හරජ ජාතිකයෙක්. ඔය ඔක්කොම ජාති හට ගන්නවා ඔබට. ඒ මොහොතේදී. එහෙනම් ಜಾති කියන ඒවත් උදා වෙවි තියෙන්නේ. ඇයි ಜಾති උදා වෙවි තියෙන්නේ? භව උදා වෙන හින්දා. එහෙනම් භවයක් තියෙන නිසා, භව සපේන නිසා මොකද වෙන්නේ? ಜಾතිය උදා වෙවි තියෙනවා. රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන භව සපේන නිසා. ඒ හේතු ගැළපීලා බැඳෙන නිසා ಜಾතිය කියන එක විද්‍යාමාන වෙවි, විද්‍යාමාන වෙවි තියෙනවා. රහතන් වහන්සේ රාගක්ඛය කරනවා, ද්වේෂක්ඛය කරනවා, මෝහක්ඛය කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මෙච්චර කාලයක් උදා වෙවි ත්‍රිවිධ ජාතියක් වෙනවද? නිරුදා වෙනවා. එහෙනම් ජාතිය නිරුදා කරන්න නම් මොකද්ද කරන්න කියන්නේ? රාගය ඡය කරන්න කිව්වා, ද්වේෂය ඡය කරන්න කිව්වා, මෝහය ඡය කරන්න කිව්වා. හේතු කඩලා දැම්මම ඵලය ඉවරයි. ඵලය කඩන්න කිව්වද කාටද? බුදුහාමුදුරු. මොකද ඵලය කියන්නේ කඩන්න බෑ. මේ මේත කියන එක ඔබ නෙමෙයි තියෙන්නේ, සක්කර දේවාවත් මේ මේත කඩන්න බෑ. ලක්ෂ පහක් දෙනවා මේ මේසේ කඩලා බෙන්නන්න පුළුවන්. මේ මේසේ කඩලා බෙන්නද? ඵලය කඩන්න පුළුවන්ද? බෑ. ඵලය කඩන්න බෑ. කඩන්න පුළුවන් හේතු විතරයි. එහෙනම් මේසේ කියන්නේ ඵලයක්. මේකට ගැහුවොත් එහෙම කඩලා යන්නේ ලෑල්ල. මේසේ නෙමෙයි. මේකට ගැහුවොත් යරින් ගැහුවොත් කඩලා යන්නේ කකුල් ටික. මේසේ නෙමෙයි. එහෙනම් පිටුදින මේ මේසේ කියන එක හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙවි තියෙන එකක් විතරයි. හේතු එකක් හරි බඳ වුණා නම් එහෙම විද්‍යාමාන වෙන්නේ නැහැ, නිරෝධා වෙලා යනවා. උදා වෙවි තිබුණා, නිරෝධා වුණා. එහෙනම් දැන් ඕකනේ තියෙන්නේ මේ ලෝකේ තියෙන සනාතනික සත්‍යය. එහෙනම් ඔබගේ අම්මා උදා වෙවි ඉන්නවද නැද්ද? ඔබගේ දරුවා උදා වෙවි ඉන්නවද නැද්ද? ඔබේ ස්වාම පුරුෂයා භාර්යාව උදා වෙවි නෙමෙද තියෙන්නේ? එයා යම් මොහොතක මොන හරි වෙලා උදා වෙවි එක නතර වුණොත් එහෙම හේතුවක් අයින් වුණොත් එහෙම මොකද වෙන්නේ? මෙච්චර කාල උදා වෙවි දිවිත් එක නතර වෙනවා. ඔන්න ඕකයි වෙන්නේ. එහෙනම් උදා වෙවි දිවිත් එක නතර වුණා කියන්නේ ඔන්නඔකට කියන නිරුදා වුණා කියන. එහෙනම් දැම්මට කියන්න ඔය කියන කරුණ ඕනේ වෙලාවක සිද්ධ වෙන්න බැරිද? ඔය උදා වෙවි දිනේම ඕනේ වෙලාවක බැරිද පිටු නිරුදා වෙලා යන්න? එහෙනම් පිටුදිනේ ඔය වස්තු අවිනිශ්චිත නැද්ද? ඔය හැම දෙයක්ම අවිනිශ්චිත නැද්ද? කොයි මොහොතේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ නේද? ඇයි ඒ? උදා වෙවි තියෙනවා. හේතුවක් අයින් වුණා නම් ඵලය ඉවරයි. මෙතන එක ඇණයක් කැඩිලා හකුලක් වැහෙනා නම් මොකද වෙන්නේ? මේක නෙමෙයි දැන් තියෙන්නේ. ඵලේ ඉවරයි දැන්. ඒකයි ස්වභාවය. එහෙනම් ඕක තමයි යථාර්ථයේ මට කියන්න පිටුදුනි. අවිනිශ්චිත නැද්ද මේ වස්තු? ජීවිත අවිනිශ්චිත නැද්ද? අවිනිශ්චිතයි. ඒකයි කිව්වෙ පිටුදුනි, හේතුන්ගෙන් හටගත්ත දේවල් වල ලක්ෂණ හතරක් තියෙනවා. ওই ලක්ෂණ හතර මම පෙන්නනවා. වතගේ පවත්වන්න පුළුවන්ද? හේතුන්ගෙන් හටගත්ත දේවල් වතගේ පවත්වන්න පුළුවන්ද? බෑ. ස්වභාවිකව වතගේ පවත්වන්න බෑ. ඕන සංකාර කර කර පුළුවන්. ස්වභාවිකව වතගේ පවත්වන්න බෑ. ඒක අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. කොයි මොහොතේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. වෙනසෙන්න පරිණාමය වෙනවද නැද්ද? ඒ හේතුන්ගෙන් හටගෙන තියෙන හේතුව මැදි වෙච්ච එකම වැරදීමට යන්නේ ඔක්කොම. එහෙනම් වැරදෙන්න පරිණාමය වෙනවද නැද්ද? වෙනවා. හැම තිස්සෙම තියෙන ස්වභාවයෙන් අනේ ස්වභාවයකට පරිවර්තනය වෙන්න හදනවද නැද්ද? ඒ පොඩි හේතුවක් වුණා නම් තියෙන ස්වභාවයෙන් අනිත් පැතර වැටෙනවා. අන්න අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. අනිච්චං කියලා කිව්වේ තමන් වශයෙන් පවත්වන්න බෑ. අද්දුවං කියලා කිව්වේ අනිත්‍යයි. ස්ථිරනේ වෙනස් වෙන සුළුයි. මේ ශරණින් අනිපත හැරෙන සුළුයි. අවිනිශ්චිතයි. විපරිණාම ධර්ම විපරිණාම වෙන විනාශක පරිණාමය වෙන සුළුයි. අන්‍ය ස්වභාවයක ന്യാයති. අඤ්ඤතං කිව්වේ ඒකයි. අන්‍ය ස්වභාවයක ന്യാයති. මෙහෙම හේතුවට මේක නෙමෙයි වෙන්නේ. ඒ හේතුවක් වෙනස් වෙච්ච ගමන් ඵලෙ වෙනස් වෙනවා. එහෙනම් පිටුදෙලි ධර්මත කියන්නේ ඕම් වේ ධාතිය වස්තුවකට ඔබ තණ්හා කළොත් ඔබ පෙළෙනවද නැද්ද? ඔබගේ දරුවා නිසා ඔබ පෙළෙනවද නැද්ද? ඔය දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න විනාඩි 10ක් 15ක් පරක්කුනොත් එහෙම අම්මා පෙළෙන්න ගන්නවද නැද්ද? පෙළෙන්න ගන්නවා. ඉස්කෝලේ හදිසියේ දවල්ට කෝල් එකක් එහෙම ආවොත් ෆෝන් එකට යන්නේ. තෙලි තෙලි නෙමෙයි. ඇයි පෙළෙන්නේ? මොනව වෙලාද? දන්නේ. ඇයි? අවිනිශ්චිතයි. කැමැත්ත නෙමෙයි තියෙන්නේ. අවිනිශ්චිතයි මේ. මොනව වෙලාද දන්නේ. අනේ ඉස්කෝලේ කෝල් එකක් එනවා. අම්මේ ඉස්කෝලේ කතා කරනවා. අක්කලා ඉස්කෝලේ කතා කරනවා කියලා පොඩි එකක් ඉන්නවා. අම්මා කුස්සියේ ඉඳලා ෆෝන් එකට එනකොට මොනතරම් පිළිල්ලකින් පිළිනවද කියලා හිතන්නේ. ඔබගේ ජීවිතේට මේව වෙලා නැත්නම් ඉතින් නිවන් දකින්න බෑ. වෙලා තියෙනවද මේව? දරුවෙක් නිසා නෙවෙයි වෙන්න පුළුවන්. මොනෝ හරි දෙයක් නිසා ඔබ වෙලා නැද්ද ඔය කියන පිළිදී. එහෙම නැත්නම් ඔබ ඉපදිලා නැහැ නේද? දීපිරි දෙයක් කියන්නේ කොහොමද නිවන් දකින්නේ? ඒකයි කීකේ කීකේ තමන්ගේ ජීවිතේ අත්දැකීම් වලට මේව දාන්න අර ඉහ කඩල යනකම්. ඉහ කැඩෙනකන් දාන්න. ඒක තමයි කරන්නේ. ඔබගේ ෆෝන් එක නිසා ඔබ පෙළෙනවද නැද්ද? හොඳට හිතලා බලන්න. ෆෝන් එක නිසා පෙළෙනවද නැද්ද? පෙළෙනවා ඇයි? කැඩෙයිද දන්නේ නැහැ. විඳෙයිද දන්නේ නැහැ. මේ වැඩ කරන්නේ නැතුව යයිද දන්නේ නැහැ. කවුරු හරි හොරකම් කරයිද දන්නේ නැහැ. හැම මොහොතක්ම පිළිපිලි නෙමෙයිද ඉන්නේ. ඔබගේ වාහනේ අද පාර අයින නවත්තලා ආවනම් දැන් ඔබ පෙළෙන්නේ නැද්ද ඔබ නිසා? පෙළෙන නිසා හිමිට සයිට් කණ්ණාඩිය ඇතුළුවේ නැද්ද ඇතුළට? අනේ මොකෙක් හරි මේ කඩায়නේ ඇයි දන්නේ නැහැ. ඔබ පංචිකාවත් ඇයි මෙහෙම පාරේ වාහනේ නතර කරලා යනවද දේසි? ඇයි ඒ? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? අනේ මූ මෙහි කැලි ගලව ගනේද දන්නේ. අන්තිමේ රෝද හතර කරවල ජැක් හතරක් උඩ වාහනේ තියෙනවා. ලේක් දී කැලි හතරක් උඩ. එහෙම වෙයිද දන්නේ. බලන්න පෙළින දෙලින්න. මහා සාරේට වාහනයක් ගත්තද? පෙළෙනවා. මම ලංකාවට ඇවිල් මුල් මූලික දේශනාව දැන් මේ පාර පළවෙනි දෙවෙනි තුන්වෙනි දේශනාව වලට යන්න ගියේදී මේ පොඩි වාහනයක. ඉතින් කිසි පෙළීමක් නැතුව ගියා ඉතින්. ඒ පොඩි වාහනයක්නේ. ඉතින් ඕක මේ අපේ මහත්මිය දැකලා අනේ පොඩි වාහන වල යන්න එපා. ඕක වැදුනොත් එහෙම චොප්ප වෙලා යන වාහනේ ඔතුමාල කරදරයක් වුණොත් අපිත් නිවන් දැකලා ඉවරයි. එහෙම හිතාගෙන මහත් අනි ප්‍රාඩෝ එකක් ගෙනත් දුන්නා. ඉන්නකම මේක ඉන්න කියලා. මේක යන්න ෆුල් ටැග් ගහලා දින ඕනේ වෙලාවක මෙටර් ගහලා දෙනවා මේක යන්න කියලා. දැන් මම පෙළෙනවා හොගා. ඇයි? යන් ඩ්‍රයිවර් මහත්තයාට කියනවා මහත්මි අයියේ යන්න එපා හිමියා. ඇයි? ඇයි හත් දෙන්නේ ඕක වැදුනොත් එහෙම? ලක්ෂ 10ක් විතර වෙන ඕක පේන්ට් කරලා. දැක්කද මේක? මම කියන්නේ බලද්දි මහත්තයෝ කාර් එක වැදුනේ ඉතින් අරයි යන්න ඇවිල්ලා කියන. දැක්කද වටිනකමක් වැඩි වෙන්න වෙනදී? පෙළෙනවා හොගාද? මගෙත් නෙමෙයි ඒත් මම පෙළෙනවා. ඇයි? මම වගේ මගේ වගකීමක් බලාපොරොත්තුවක් නැහැ. කෙලින්ම වාහනේ ගිරන් දාලා එතුම ගියා යන්න. එතුම කියන්නේ එතුම යාළුවෙක් කියලා බලවුවා වාහනේම එතුම මේ ඒක කරා. නෝ මම් පෙළෙනවා දැන් ඒක නිසා. ඊළඟ ස්ටෙප් එක වැඩගත්තොත් පෙළෙන්නේ නැහැ. ඕන එක ඊට පස්සේ. නෝ තාම පෙළෙනවා. එහෙනම් හිතාගන්න දැන් ඔබගේ වාහනේ ඔබ පාරේ නවත්තලා ආව නම් පිළිදෙන ඔබ දැන් මේ මොහොතක් නැර පෙළෙනවා. මහ වාහනයක් ඛාන් ගාගෙන ගියා නම් එහෙම සද්ද දාගෙන තංගල පෙළෙන්න පටන් ගන්නවා මොහොතක්. බනහ කොච්චර ඇහුවා. ඇයි? වැද්දුවද දන්නේ. ඉතින් ඔන්න ඔය පෙළීමෙන් නේද ඔබ ජීවත් වෙන්නේ මුළු දවසම. එකක් නැර පෙළෙනවා. ඔබට බිස්නස් එකක් තියෙනවා නම් පෙළෙන්නේ නැද්ද? අපිද ඔබට දිනවා බිස්නස් එක. අපිද මේ හෝටලේ අපි අයිතිකාර මහත්තයා. තව මීට 100ක් එහාට ගත්තේ තව උත්සව ශාලාවක එහෙම දානවා කියන ආරංචියක් ගන්න පෙළෙන්න පටන් ගන්න නැද්ද? පෙළෙනවා. ඇයි? මගේ බිස්නස් එකට අතු වෙන්නේ දන්නේ. මගේ ආදායම අඩු වෙන්නේ දන්නේ. එහෙම වෙනවා. නොවි තියෙන්නේ නැහැ. එහෙනම් ෆෝන් එකක් නිසා පෙළෙනවා නා. ගියක් නිසා පෙළෙනවා නා. පාවිච්චි කරන ආසාවෙන් දනා ගන්න හැම එකක් නිසාම මම වගේ ගියා ගන්න හැම එකක් නිසාම පෙළෙනවා නම් පින්වතුනි. මේ කුණු ජීවිතෙන් ඇති ඵලය මොකක්ද? ඇයි ඔබ කියන්නේ ඔබ සතුටින් ඉන්නවා කියලා එහෙනම්? කොහෙද ඔබ සතුටින් ඉන්නේ? ඔබ බුදුමහාර දුකක් නෙවෙයි විඳින්නේ. ෆෝන් එකක තවදන ෆෝන් තුනක් තියාගෙන ඉන්නවා සමහර. ෆෝන් එකක් නිසා එකපාරක් පෙළෙන්නේ තුනක් නිසා කීපාරක් පෙළෙනවද? තුන් පාරක් පෙළෙනවා. හැබැයි ලෝකෙට පෙන්වන්න මොකද කරන්නේ? මේ මේකමයි iPhone 7 මේක ඈ Samsung H6 H7 ඈ තියාගෙන මොකද කරන්නේ? ලෝකෙට වෙන්නේ ඉන්නවා. හැබැයි ලෝකෙට පෙළෙන්නේ ඕක පොඩි එකෙක් ඇවිල්ලා චූටි අතදරුවෙක් ඇවිදින මේ යන්තම් ඇවිදින එකයි ඕ ෆෝන් එක අරගෙන යන්න කියන හිත. උදේ ඇයි මේ පෙළෙනම හොගාලා? ඇයි මේක අතාරීද? දන්නේ නැහැ. බිඳිලෙයිද කැඩිලෙයිද දන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට පේනව නේද පිටුදෙනි? හේතුම් පටිච්ච සම්භූතං කියන ස්වභාවයේ තියෙන වස්තු. හේතුවක් නැති වෙච්ච ගමන් විද්‍යාමාන වෙන්නේ නැහැ අයියෝ. ඒක ඉවරයි එතන. ඒක නිසා මහා අවිනිශ්චිතතාවයක් තියෙනවා. අපි වශයෙන් තියෙන්නේ නැහැ මේ. හැබැයි අපි ඕකට බැඳුනේ. අපි අපේ කැමැත්ත ඕක තියෙයි කියලා. ඕකයි ප්‍රශ්නේ. ෆෝන් එක ගන්නකොට එකක් පහ හිතුවද? ෆෝන් එක ගන්න වෙලාවේ ඔය එකක් පහ හිතුවේ නැහැ. ගන්න වෙලාවෙ හඳුනේ මොකද්ද? ඒ වෙලාවෙම ෆෝන් එක ගැන යම් මතයක් දරන් ඉන්නවනම් ඒ ටික විතරමයි ඔළුවේ තියෙන්නේ. ඒක නිසා මොකද උනේ? ඒ තනහා වුණා. හරි ආස්වාදයි කියලා තමයි හිතාගෙන හිටියේ. ඒක නිසා ඒ තනහා වුණා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? හේතුන් පනිත සම්බූතං. හේතුන්ගෙන් සකස් වෙලා තියෙන කොයි වෙලාවෙ හේතු නැති වේද දන්නේ නැහැ. ඇයි මේ ෆෝන් එකක් ගන්නේ ඔබ ඉන්ෂුරන්ස් එකක් දාගන්නේ නැත්තම්? ඔය කියන අවිනිශ්චිතකම නිසා නෙමෙයිද? ඇයි වාහනයක් ගනිද ඉන්ෂුරන්ස් එකක් දාන්නේ? කොයි මොහොතේ හැටේද දන්නේ නැහැ කියන ඉඳ නේද? ඉතින් ඕක හිතුවනම් පිළිද වාහනයක් ගනිද? ගන්න වෙලාවේ ඔබ හිතුවනම් එහෙම මේක කොයි වෙලාවේ හැටේද දන්නේ නැහැ. මගේ කකුල් අතපය කැඩේද දන්නේ නැහැ. ඔහොම හිතුවනම් ඔබ වාහනේ ගනිද? ගන්නේ නැහැ. නමුත් වාහනේ ගත්තේ මට කූල් එකේ මේක යන්න පුළුවන්. අපේ ළමයින්ට මේක නැගලා ලෝකෙට පෙන්නන්න මේ බලන්න අපි වාහනේ ගෙන යන්න පුළුවන්. ඒ ටික විතරයි මේ වෙලාවේ බැස්සේ. ඒක තමයි කැමති. ඒ කැමැත්තට අහු වෙලා තමයි තණ්හාව වෙන්නේ හැමදෙස්සෙම. ඒකද තන් ගල තණ්හාව. තණ්හාව වෙනගෙන ඒ තණ්හාව වෙනවා. ඒ තණ්හාව උනා ගියෙත්. ඔන්න බලන්න තණ්හාවට හේතුව මොකද්ද කියලා. අර ගත්ත මුලා දෘෂ්ටි. ඇත්ත දැක්කේ නැහැ. එනම් මේ මහා අවිනිශ්චිතතාවයන් නිසා ඔබ පෙළෙනවා. ඔය පෙළීමෙන් ඔබ නිදහස වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔබගේ දරුවා හේතුන්ගෙන් නේද හැදිලා තියෙන්නේ? හේතු නැති වුණොත් නිරුද්ධ වෙනව නේද? කතා කරන්නේ. ඔව්. වසඟේ පවතින්නේ නැහැ නේද? අවිනිශ්චිතයි නේද? ඒක නිසා පෙළෙනව නේද ඔබ? කන්න සාමික දරුවා ඉන්නවා යාපනයේ. එයා හේතුන්ගෙන් නේද එයත් හැදිලා තියෙන්නේ? හේතු නැති වුණොත් නිරුද්ධ වෙනව නේද? තමන් වශයෙන් පවතින්නේ නැහැ නේද? අවිනිශ්චිතයි නේද? ඔබ පෙළෙනවද? ඔබ පෙළෙනවද? නැහැ. එහෙනම් පෙළීමට හේතුව මොකක්ද? මම මගේ නේද? මම මගේ නේද ඔය හෙළීමට හේතුව? මම මගේ හේවත් තණ්හාව නේද පිටුනේ දුකට හේතුව එහෙම? එහෙනම් ඔය කිව්වේ පිළිගන්නේ දුක්ඛ දුක්ඛය කියන ස්වභාවය. ගොඩ නගා ගන්නා දුක්ඛින් දුක්ඛයන්හි ඇති වෙන දුක. ෆෝන් එකක් නැති එක, ෆෝන් එකක් නැතිකම නිසා පිළි පිළි ඉඳලා ෆෝන් එකක් ගන්නවා. අන්න දුකක් ගොඩ නගා ගත්තා. ඒ ගොඩ නගා ගත්ත දුකේ හැත ගන්න දුකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. ඉතින් ඕක අපේ තියෙන කම මොකද වෙන්නේ? අර දෙරිල්ලෙන් එනවා. ඔන්න දුක්ඛ දුක්ඛය. පින්වතුනි ඔය දුක මදිද ඔබට මේ සසරෙන් එතෙර වෙන්නේ? ඔය දුක විඳිනව නෙමෙයි අපි දැන්. මේ දුක අවබෝධ කරනවා. ඒ කියන්නේ මේ එකක් නැර අවබෝධ කරා. ඔබගේ ජීවිතයට දාගන්න. උදාහරණ උපමා උපමේ ගේන්නේ ඔබට කැමති පරිදි ඒව දාලා බලන්න. ඔබ දුක දුකෙන් පෙළෙනවද නැද්ද? එහෙනම් මට කියන්න දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. නැත්නම් අර යාපනේ කොල්ලන්ට හැදෙන්න එපා ඒක අපිට. එහෙනම් දුකට හේතුව තණ්හාව කියලා දැන් ඔබ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපින්ද? මෙච්චර කල් ගියේ හේතිය බුදුහාමුදුරුවෝ කියපින්ද? දැන් මං කියපින්ද ඔබ දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ? නැහැ. ත්‍රිපිටකයේ තියෙන හින්දාද? පරම්පරාවෙන් එන හින්දාද? ඔන්න බලන්න කාලාම සූත්‍රයට ගැලපෙන්නේ නැද්ද කියලා කියන එක. ඕක පුළුවන් නම් වෙනස් කරන්න කියන්නේ පඤ්ඤාගම කියන්නේ. අනාගමික වෙනස් කරන්න නම් මොකද? දෙයියෝ ඉන්නවද නැද්ද? දෙයියෝ ඉන්නවා කිව්වොත් කොහෙද කියලා තියෙන්නේ? දැකලා තියෙනවා. නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඇයි කාලාම සූත්‍රයේ කියලා තියෙනව නේද? බුදුහාමුදුරුවෝ ඔන්න කියනවා තර්කය. අන්‍ය ආගමිකව දන්නේ එක දෙයක් පිටුදුනේ ඇත නැත ප්‍රත්‍යයෙන් පනවන්න විතරයි. උච්චේදයි සාසොතයි එච්චරයි. හේතුඵල ධර්මයේ දන්නේ නැහැ. ඒක නිසා කිව්වට තේරෙන්නේ නැහැ. එන්නේ ඇත්තක තර්කයකට වැඩන්නේ. බොරුවට නිකන් කාලාම සූත්‍රය අරගෙන එනවා. නමුත් ඔබට කාලාම සූත්‍රය දාලා බලන්න මේක. අපි මේ කතා කරන ධර්මයේ අපි මේ කතා කරන ධර්මයේ එකම එක තැනක්වත් කාලාම සූත්‍රයේ නොගැලපෙනව තියනවාද කියලා බලන්න. එහෙනම් දැන් ඔබ දැනගත්ත දුකට හේතුව තණ්හාව කියලා. ඒ බව දැනගත්තේ බුදුහාඳුරෝ කියපු නිසාද? නෑ. ප්‍රත්‍යක්ෂ වුණා නේද ඒක? තවදුරටත් බුදුහාඳුරෝ කියන්න ඕනේද ඔය කරුණ? තවදුරටත් ත්‍රිපිටකයේ තියෙන්න ඕනේද ඔය කරුණ? පරම්පරාවෙන් එන්න ඕනද? ගුරුවරු කියන්න ඕනද? තර්කයට ගැළපෙන්න ඕනද? එහෙම එකක් නෙමෙයි. ඔබට ප්‍රත්‍යක්ෂ වුණා එක දෙයක් මොකද්ද? මේ දුක දුකේ හටගන්නේ තණ්හාව නිසා. එහෙනම් තුනේ එකක් තේරුම් ගත්තා. යන් ඊළඟට දුක් තුන විග්‍රහ කරගමු කොහොමද? හවසත් දේශනාවක් තියෙනවා. තුන් වෙනිදා පටන් ගත්ත දේශනාව හැමදාම දේශනාව. අදින්දාන කළා තියෙනවා දේශනා ටික ඉවර වෙනවා 23 වෙනිදාද කොහෙද? අදින්දලා මං ඉඳලා උදේහව හැමදාම දේශනාව. අදින්දාන කළා තියෙනවා කය පවතිවා කියලා එච්චර කාලයක්. හිතනම් පවති. ඒක නම් බොහොම ශක්තිමත්. කය කොහොමද දන්නේ? උගුරක්නේ. පැය තුන තුනම ආරණ දේශනාව කොහොම? ඊට වඩා අඩු වෙන්නේ නැහැ දේශනාව. පැයකින් මොනවාද මේක දෙන්නේ? බුදුබණ කියන්න තියෙන්නේ. තව දුරටත් මෙයන් බලන්න. ඔබ ලෝකයේ සාරය කියලා ওই තනක් කොහේ හරි අල්ලගත්තහම ඔබ අල්ලගත්තේ ඔබ කැමති විදිහට තියෙන විදිහනේ. ඔබ දෙයකට තණ්හා වුණා කියලා කියන්නේ ඒක ඔබේ කැමැත්ත දැන්. මේ කැමති විදිහ. දැන් ඕක කැමති විදිහට තියෙන්නේ. ඔය විදිහට තියෙන ඔබ කැමති හින්දාද? නෑ. හේතු ටිකක් සකස් වෙලා තියෙන නිසා. එහෙනම් හේතු ටිකක් සකස් වෙයි වෙනනම් ඔය ඔබ කැමති විදිහ හැදුනේ. ඕකට තණ්හා වුණා නම් ඕක විපරිණාමයට යනවට කැමතිද? ඔය දේ විපරිණාමයට යනවට කැමතිද? නෑ. විපරිණාමයට ගියොත් දුක නැද්ද? තමන් කැමැත්තෙන් අල්ලගත් එකක් විනාශයට පරිණාමය වෙනකොට දුක නැද්ද ඔබට? ඔබගේ දරුවා මැරිලා යනවට දුක නැද්ද? ඔන්න සල්ලෝ කිව්වා. දුකයි. එහෙනම් දරුවා මැරිලා නොයන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔය දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒකට අදාළව හේතු සපයන්න ඕනේ. ඔන්න දැන් හේතු සපේ සපේ ඉන්නවා. එහෙනම් යමක් ඉනේ චන්දරාගයෙන් මැදුණා නම් ඒකේ ලෙස පවත්වාගෙන යන්න මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් හේතු සපයන්න. මොකද හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතු විද්‍යාමාන වෙනකම් විතරයි ඵලයේ තියෙන්නේ. හේතු තියෙනකම් විතරක් ඵලයේ විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච එකම ඵලයේ ඉවරයි. ඔන්න යථාර්ථ ස්වභාවය. එහෙනම් දැන් මේක පවතින නම් මොකද්ද කරන්න ඕනේ? හේතු සපේ සපේ ඉන්න ඕනේ හැමදේසෙම. හේතු සපේ මේක නතර කරපු ගමන් මොකද වෙන්නේ? අරක විපරිණාමයට යනවා. දැන් ඉතින් අඬන්න තමයි වෙන්නේ. නොඅඬ ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? අඬ අඬා හේතු සපයන්න. විනාශයට පරිණාමයේ වීම කියන දුක නොදැනී ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? අඬ අඬා හේතු සපයන්න. එහෙනම් ඔය අඬ අඬා හේතු සපයනවා කියන්නේ දුකක් නෙමෙයිද? ඔබගේ පවුල ඔය ආර්ථික මට්ටමේ පවත්වාගෙන යන්න ඔබ සමාජයට ගියාම ඔබගේ පවුලට යම් ආර්ථික මට්ටමක් තියෙනවා. ඔය ආර්ථික මට්ටමේ ඔය පවුල පවත්වාගෙන යන්න ඔබ සැපද විඳින්නේ? තිංගදේ ඔබ කරන වැඩ ඔබට මං හරියට පෙන්නුවොත් එහෙම ඔබ හිතේ තිරිසන් සත්ත්ව ඔබට වඩා හොඳයි කියලා. උන් එච්චර දුක් විඳින්නේ නැහැ කියලා. ඔබ උදේ 8ට පටන් ගත්තාම හවස 6 7 8 9 10 වෙනකම් මොකද කරන්නේ? මීහරක් වගේ වැඩ. ඇයි? අර කන්ඩිෂන් එකක් හදාගත්තා. සමාජය අපිට මේ මට්ටමක් තියෙනවා. ඒකට අපි කැමති. දැන් එහෙනම් ඕකේ පවත්වාගෙන ඉන්න ඕනේ. ඕකේ පවත්වාගෙන ඉන්න නම් සල්ලි ඕනේ. සල්ලි ඕනේ නිසා මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකම් දෙන්න දෙම අලුත් එක වැඩ කරනවා. තත්ත්ව දෙකේ විතර ගියක් ගන්නවා. බැංකු ලෝන් එකක් අරගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක පවත්වාගෙන යනවා. දැන් ඔය බැංකු ඔය ගත්ත ලෝන් එක නිසා සල්ලි නොගෙව හිටියොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා නේද? අර තමන්ගේ ආසාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක යනවා බැංකුවට. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඒ දුක දරා ගන්න බෑනේ. ඒක නිසා මොකද කරන්නේ? සංකාර කර කර සංකාර කර කර අරකට සල්ලි ගෙව ගෙව ඉන්න. අන්න ඒකට කියනවා සිංහලෙන් සංකාර දුක කියලා. සංකාර කරන එක නැවැත්තුවාම ඒක විපරිණාමයෙන් යනවට ඒකට කියනවා විපරිණාම දුක කියලා. එහෙනම් මට කියන්න ඔය දුක් තුනෙන් ඔබ නිදහස් වෙලා දින්නේ. කොටි වලිගය අල්ලගත්තා වගේ. යමකට තණ්හා වුණා කියන්නේ සිංහලෙන් කොටි වලිගයක් අල්ලගත්තා වගේ. සංකාර කරන එක නැවැත්වුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. විපරිණාමයට යන දුකෙන් පෙළෙන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ? සංකාර දුකෙන් පෙළෙන්න ඕනේ. සංකාර දුක් කර කර මේක හදාගත්තාම දුක දුකෙන් ඊළඟට පෙළෙනවා. දැන් තේරෙන්නේ නැද්ද සිංහදී දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා තථාගතයන් වහන්සේ කියපු කතාව? දුක අවබෝධ වෙනකොට තමයි ඒක තේරෙන්නේ ගන්න. දුක විඳින කෙනාට ඔබ තේරෙන්නේ නැහැ. දුක විඳින කෙනා දුකින් නිදහස් වෙන හැම මොහොතකම පුංචි ආස්වාදයක් ලබනවා. දුකින් නිදහස් වෙන හැම මොහොතකම පුංචි ආස්වාදයක් ලබනවා. අන්න ඒක නිසා දුක විඳින කෙනාට දුක වැටහෙන්නේ නැහැ. ඔබට දැඩි ඔලුව කැක්කුමක් තියෙනකොට පෙනඩෝල් දෙකක් දීපු ගමන් මොකද වෙන්නේ? ඔබ කියනවා හම්බෝ නිවන් දැක වගේද? ඇයි අර දැඩි දෙකින් තෙලිලා පෙලිලා පෙලිලා අන්න ඒකෙන් නිදහස් වෙන වෙලාව ඔන්න ඔකට තමයි තියෙන්නේ ආස්වාදයේ හැවත් සැපේ කියලා කියන්නේ. මේ ලෝකේ වෙන සැප නැහැ. ඉතින් දැන් ඔබට ලෝකයක් මොකද? නෑ නේද? ඉතින් එහෙම දැනුක් කියන්නේ මේ හම්බෝ නිවන් දැක වගේ කියන්නේ. ඇයි දැන් කියන්නේ? ඒ වෙලේ ඔලුවකක්කමක් තිබිලා ඔලුවකක්කම නැති වුනහම ඔබ කිව්වා අම්බෝ නිවන් දැක්කා වගේ කියලා. ඉතින් දැන් ඔලුවකක්කම නැහැනේ. එහෙනම් තාමත් කියන්නේ බැරි නිවන් දැක්කා වගේ කියලා. ඇයි දැන් කියන්නේ නැත්තේ එහෙනම්? මේ විදිහම නේදත්. එහෙනම් ඔබට තේරෙනවද ආස්වාදය කියන්නේ මොකද්ද කියලා? ඔය මුලාවට වැටෙන්න එපා මේ ආස්වාදයක් කියලා කියන්නේ ඔන්න ඕකට. ග්‍රීස්ම අවුරස් මේ ඉන්න කෙනාට මේ හෝල් එකට එන එක හරි සැපයක්. හැබැයි මේ හෝල් එකේ මෙන්න මේක ඉස්සරහට වෙලා ඉන්න කාට මහ දුකක් නේද මේක? ආයි මහා රත්නෙට ගිය කෙනාට මේක ඉඳලා හීතලේ වේවුළු වේවුළු ඉඳලා එකපාරට අවුවට ගියාම අම්බෝ නිවන් දැක්කා වගේ. හැබැයි විනාඩි 5ක් ඉන්නකොට මොකද වෙන්නේ? අම්බෝ අපාය වගේ. ආයි එනවා මෙතනට. ආයි මෙතන ඉඳලා පොඩ්ඩක් ගියාම එනවා අම්බෝ හීතල අපාය වගේ. යන්න ඕනේ එළියට. දැක්කද? කොහෙන්ද දැන් ආස්වාදේ තියෙන්නේ? යම් පෙලීමකින් නිදහස් වෙන තැන තමයි තියෙන්නේ ආස්වාදේ හැවත සැපේ කියන එක තියෙන්නේ. ඒ හැරෙන්න මේ ලෝකේ සැපයයි අය පණවන්න කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ දුක්ඛෝ ලෝකේ පරිත්‍ථිතං. මේ ලෝකේ සහ මුලින්ම දුක මත පිහිටලා තියෙන්නේ. ගැලවෙන්න බෑ. තණ්හා වුණා නම් ගැලවෙන්න බෑ. ඒ දුකෙන් නිදහස් වෙන්න නම් ඒ කාන්තේම වෙනද තණ්හාව ගලව ගන්න ඕනේ. ඕම් බලන්න එහෙනම් දැන් ඔබ දුක්ඛේ දැකගත්තා. දුක අවබෝධ කළා. ඕකට කියන්නේ දුක අවබෝධ කරනවා. ඕකට තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒක ධහම තුලින් අවබෝධ කරන එකක්. විඳින එක නෙමෙයි. කවුරුහරි කෙනෙක් උහම දුකයි තමයි. හැබැයි ඒක විඳින එකක්. ඒක වේදනා චෛතසිකයෙන් වෙන්නේ. වේදනා චෛතසිකයෙන් සෝතාපන්න වෙන්න බෑ. සෝතාපන්න වෙන්නේ ප්‍රඥා චෛතසිකයෙන්. එහෙනම් මේ ප්‍රඥා චෛතසිකේ පාවිච්චි කරලා සියලු දෙනා ධහම අවබෝධ කළා. එහෙනම් දැන් ඔබ දන්නවා දුක. ඉදන් දුක්ඛං අරිය සත්‍යං දිමේ වික්කවේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්කුං උදපාදී කියන තැනට වැටෙනවා මේ ඊට පස්සේ. ඔන්න ඔබට පෙරණැසු විරු ධර්මයන්ගේ ධම්ම ලෙස පහළ වුණා. ධර්ම චක්ෂුසේ පහළ වුණා. මෙතනින් ඉහළ ඔබට නිවන තමයි පේන්නේ. මේක අවබෝධ වුණා නම් හරියට. දුක අවබෝධ වුණා නම් අවබෝධුනේ නැත්නම් තව වේදන අහන්න. අහන වෙලාවේ තමයි සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙනකන් අහන්න. ඊට පස්සේ භාවනා කරන්න. දුවන්න එපා භාවනා පන්ති. වැඩක් නැහැ. දැහැන් වැඩේ නිවන් දකින්න බෑ. උඩිනුත් තියයි. හැබැයි නිවන් දකින්න බෑ. නිවන් දකින ක්‍රමවේදය කියලා තියෙන තථාගතයන් වහන්සේ. ඒකයි මම කියන්නේ. නිවන් දකින ක්‍රමවේදය මේ ලෝකේ කිසි ඍෂිවරයෙක් කියලා නැහැ. කියලා තියෙන තථාගතයන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ කියන විදිහට ඕනේ කරන්නේ. ත්‍රිපිටකය මොකද්ද තියෙන්නේ? ඒක ඕනේ කරන්නේ. ත්‍රිපිටකය කියලා දෙන දේ කරන්නේ. දස්සනේන පහතබ්බ කියලා කොටසක් තියෙනවා. භාවනාවේ පහතබ්බ කියලා තව කොටසක් තියෙනවා. භාවනාවේ පහතබ්බ කළා දස්සනේන පහතබ්බ කරන්න බෑ. භාවනාවේ පහතබ්බෙන් අරිහත්ත්වයටපත් වෙනවා. දස්සනේන පහතබ්බෙන් සෝතාපන්නයි. මං කියන ඒවා නෙමෙයි ත්‍රිපිටකයේ තියෙනවා කියලා බලන්න. මධ්‍යම නිකායේ මූල 50කේ පළවෙනි පොතේ දෙවෙනි සූත්‍රයේ සබ්බාසව සූත්‍රයේ කියලා බලන්න. තේරු ආශ්‍රමයන් ප්‍රහාණය කරන විදිය ගැන කියලා තියෙනවා බුදුහාම. ඒක මගේ දේවල් නෙමෙයි මං කියන්නේ. එහෙනම් දැන් ඔබ දැකගත්ත බිකනේ දුක දැකගත්ත ගමන් ඔබට වැටහිලා ආව අනික් කාරණා. මොකද බුදුහාඳුරෝ කියලා දෙන යමෙක් දුක දැක්කම දුකට හේතුව දකින්න දුක නිරෝධය දකින්න දුක නිරෝධ ගාමිනී පරිපදාව දකින්න. හා එහෙනම් දැන් මට කියන්න. ඔබ දුක දැකගත්ත නේද? දුක දුක විපරිණාම දුක සංකාර දුක වශයෙන් කොටි වලිගේ අඳගත්ත ඔය කොහෙන්වත් ගැටවිල්ලක් නැති මහ දුකක් Taman තුල තියෙනවා කියලා. ඔය දුකට හේතුව මොකක්ද? ඔය දුකට හේතුව මොකක්ද? තණ්හා. ඔබ ෆෝන් එකට ඇල්ලලා තියෙනවා. එහෙනම් ඒක එලෙස පවත්වා ගන්න ඔබ සංකාර කරනවා. මම ෆෝන් එකට ඇල්ලුවේ නැත්තම් මට සංකාර දුකයක් තියෙනවා. මට සංකාර දුකයක් නැහැ. ඔබට මහා ලොකු එයක් තියෙනවා. ඔය ගේ ඔය විදිහට පවත්වා ගන්න ඔබ පුළුවන් තරම් සංකාර කරනවා. මට මොකුත් ගයක් නැත්තම් ගහක් ඇත්නම් මං ඉන්නේ. මං පිළිනද ඔබේ. එහෙනම් තණ්හාව නේද ඔකට හේතුව? එන මොන දුකට හේතුව දෙයක් ගත්තා. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්කමේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්කු මුදපාදි කි. මොන දුක්ඛ සමුදය දැක්කා? මේ දුකෙන් නිදහස් වෙන්න නම් තියෙන එකම ක්‍රමය තියෙන්නේ මොකද්ද? වස්තු ටික ඔක්කොම වහගෙන වහගෙන වහගෙන යනවද ලෝකෙ තියෙන්නේ? එහෙනම් මොකද කරන්නේ? තණ්හා නිරුද්ධ කරනවා. දැන් කවුරු කියපු හින්දාද ඔය කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ කියපු හින්දා තණ්හා නිරෝධ කරන්න දැන් මේක කරන්නේ නැහැ. ඔබට වැටහුණා. ඔන්න ඕක තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එක. ඔබට වැටහුණා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං මේ වික්ඛවේ පුබ්බේ අනුසේස ධම්මේ සුචක්ඛෝද පාති. ඔන්න ඒ ධම්ම මෙතන පහදවනවා. එහෙනම් ඊළඟට මේක ගලවන්න නම් ඉතිරි නැතුව ශේෂ නැතුව ගලවන්න නම් දුක්ඛ නිරෝධය කියන්නේ මොකද? යෝතසායේව තණ්හාය අසේත විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලේ. මේ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව ගලවලම දාන්න පුළුවන් නම් අන්න ඒක මොකක් කියනවද? දුක්ඛ නිරෝධය කියන්නේ එක බින්දුවක්වත් තියෙන විදියක් නැහැ. කාක් එක්ක ඇවිදින්න ඔබගේ වාහනේ වින්ස්ක්‍රීන් එක උඩට කක රියක් දාලා යනවා. ඒ කක ටික දැම්මම තමයි ඔය මොකද කරන්නේ? අර වතුර විද විද වයිපර් එක දාලා මොකද කරන්නේ? ඔක පිහිටා. ශේෂයක් තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? ශේෂ නැති වෙන්නම ගලවලා දානවා. ඉතින් එකපාරක් කරලා නිකන් ඉන්නවද? එහෙනම් නිවන් දකින්න එකපාරක් කරලා නිකන් ඉන්නේ නැහැ. වයිපරේට කාපෙට් එකක් දැම්මම තමයි ඒක එකපාරක් කරලා නිකන් ඉන්නේ. ඒක යන කම්ම කරලා මේක එක දවසක් භාවනා කළා අනේ වැඩුනේ කියලා පැත්තක දෙනවා. ඊළඟට කියන්නේ මම දකින්න බෑ කියලා. එහෙම හරියන්නේ නැහැ. ඉතිරි නැතුව ශේෂ නැතුව ගැලවෙන්නකම් මේක කරන්න ඕනේ. ඒක ගන්න මාර්ගයක් තියෙනවා. මේක දින අන්න සම්මාදිටියටපත් වෙනවා. මේ මාර්ගය සිහි කරගන්න. මෙච්චර කල් හිතාගන්නේ අනේ මේ ලෝකේ හරි තාරයි කිය හිතන් හිටියා. මේ පිළීම දී වෙනකොට පින්වදෙනි මට ඔබ කියන්න කවුරු කියනවද නෙමෙයි මෙච්චර පිළීමකින් මේ ලෝකේ පෙරෙනවා නම් මේ ලෝකේ එකම එක වස්තුවක්වත් සාරයිද? අවංකව කතා කරන්න තමන්ට අවංකව හැඟෙන්න ඕනේ. මේ ලෝකේ එකම එක වස්තුවක්වත් සාරයිද නෑ. එහෙනම් ලෝකේ අසාරයි කියලා කිව්වද බුදුහාඳුරෝ කියන්නේ එහෙමයි නෑ. අල්ලන අල්ලන දැනගෙන දුක නෙමෙයිද තියෙන්නේ? ඒක හැකිවෙල් සියල්ල දුකයි. සිය කිව්වේ තමන් අල්ල කිව්වේ අල්ලන දැන දැන් තමන් ඉතින් ඇල්ලුවා නම් මොකක් හරි එකක් අන්න දුකයි. හිතින් අල්ලන මේක ගැන කියන්නේ. සියල්ල දුකයි කිව්වේ ඒක. තමන් ඉතින් ඇල්ලුවා නම් අන්න එතන දුකයි. අල්ලන්න නැතුව ඉන්න පුළුවන්ද මේ ලෝකෙ? එහෙනම් පිටුදෙන මේ ලෝකෙට පහළ වීම මහ දුකක් නෙමෙයි. එහෙනම් ජාතිය කියන්නේ මහ දුක් ගින්නක් නෙමෙයි. ඔන්න ඔක වැටහෙන කෙනා පිටුදෙන මේ ලෝකේ අසාරයි කියලා වැටහෙන කෙනාට හිතෙනවා අනේ මට මේ ජාතිය නම් එපායි. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ බව ගමන් නම් මට එපා කියන දෘෂ්ටියක් ඇති වෙනවා. අන්නේ දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා කරන දිට්ඨිය. සංකීර්ණ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන බව ගමනට උතන. මා කිව්වේ නැති කරනවා. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ බව ගමන මා කරනවා හෙවත් නැති කරනවා කියන දෘෂ්ටියටපත් වෙනවා. අන්නේ කියනවා සම්මා දිට්ඨිය. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට ආව සෝතේට ආපන්න වුණා. එයාට කියනවා සෝතාපන්නය කියලා. ඔන්න ඒ தත් උදා කරගත්ත කෙනාට කියන්නේ ලෝකේ අසාරව වැටහිලා තියෙන ලෝකේ සත් නැහැ. එනම් මෙතර කල ලෝකයේ සත්හෙවත් කාය සත් කියලා හිතාගෙන දෘෂ්ටි නැතිලා ගිහිල්ලා මෙයා දැන් සත් කාය දිට්ඨිය දුරු කරගත්තා. බලන්න ගැළපෙන හැටි. ආයි කාගෙන්වත් අහන්න දෙයක් තියෙනවද? ත්‍රිපිටකයේ ආවද ආවද කියලා හොයන්න දෙයක් තියෙනවද? කාගේ හරි දෙයක් වැරදුනාද? ඒ තමහරු කියනවනේ මේ අහවල් මුද්දකෝ සතුවාචාරින් වහන්සේ යද්දී වෙනස්කම් වුණා ආදි වශයෙන්. ඕවා කියන්න දෙයක් නැහැ. න්‍යාය ධර්මයේ වැටුණා නම් ආයි බුද්දකෝ සතුවාචාරින් නෙමෙයි සම්ප්‍රදේය හාමුදුරුවෝ එල මොනවද කළත්. න්‍යාය ධර්මයේම තමයි. දෙකයි දෙකයි කීයද? හතරයි දෙකයි කීයද? එහෙනම් දෙකේ දෙකේම එකතු කරන්න ඔබ දන්නව නේද? 222 ද දෙකක් එකතු කළාම 42යි ගැලපෙනවද ඔබ? මහා ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා 22 දෙකක් එකතු කළාම 42යි කියලා. දැන් මහා ගුරුවරයාට ඔබට කියලා දෙන්න බැරිද? නෑ ඒක වෙන්න විදිහක් නෑනේ. මේ ගුරුන්ගෙත් ගුරු ඇවිල්ලා ඉන්නේ. ඒත් වැඩක් නෑ. ඒ න්‍යාය ධර්මයේ දන්නවනම් 22 කර දෙකක් එකතු කරලා 24යි 42යි නෙමෙයි. ඇයි කියන්න තියෙන්නේ මොකද්ද? ඔබ වැරදි දන්න දෙක එකතු කරලා තියෙන්නේ. අන්න කියන්න පුළුවන් කමල. එන පොඩි එකුණ වැරදි මහේ ගුරුවක තේරුම් ගන්න දෙන්නේ. පුළුවන්. එන පොතන කරි මේ දහම් න්‍යාය වැරදිලා තියෙනවා නම් බින්දුතුනි ආර්යෙකුට වැරදි දන්න හදන්න. පුළුවන්. ඒකයි නිදි. ඇයි? න්‍යාය ධර්මයේ වැටුණා නම් ඒ න්‍යාය ධර්මෙට ගැළපෙන්න ඕනේ. මේ කියන හැම දෙයක්ම. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා දෙවිලා හරියන්නේ නැහැ. තථාගත ධර්මයේ අතක්කවතරයිනේ තරගල වෙනස් කරන්න පුළුවන් වෙන විදියක් නැහැ නේ. එහෙනම් ගැලපිලා යන්න ඕනේ ඔක්කොම එක ලෙස. එහෙනම් ඒකයි උනේ. එහෙනම් දැන් ඕන කාය සත් කියන දෘෂ්ටිය නැතිලා ගියා. කාය සත්‍යන දෘෂ්ටිය නැති වෙච්ච ගමන් අනේ මේ භවගමන මට එපා කියන දෘෂ්ටිය ඇති වුණා. ඉතින් භවගමන මට එපා කියන දෘෂ්ටිය ඇති වුණාට පස්සේ පින්වතුනි දැන් ඉතින් සරණ යන්න නේද තියෙන්නේ? දැන් තියෙන සරණ අසන්න. සර කිව්ව සරි සරිව නසනවා දැන්. අනේ දැන් සරණ අසන්න යනවා මේ. සරණ අසන්න නම් කාගේ සරණ ඕනේද? කවුරු පස්සේද යන්න ඕනේ සරණ අසන්න? ගන්ධයෝ පස්සේ? ගන්ධයෝ පස්සේ කියලා පුළුවන් සරණ අසන්න? ඊ ලහල බලන්න. ගන්ධයෝ කිය අනේ මට සරා මා සරණව තාම මට නසා ගන්න බැරි නෝ මගේ පස්සේ එළියට යන්න. යේසුස් වහන්සේ පස්සේ කියලා පුළුවන්? පිහිටක් ගන්න පුළුවන්. සරණක් ගන්න පුළුවන්. බෑ. එන ක්‍රිස්තියානියට පිහිටක් ගන්නවා දෙවියන්ගේ යේසුස් වහන්සේගෙන් හෝ දෙවියන් වහන්සේගෙන් සරණ ගන්නව බුදුහාඳුනන. ක්‍රිස්තියානිය 10000කට හැබැයි මේ බණ අහනවා. පැවිදි වෙනත් බලාගෙන ඉන්නවා තමයි. ඉතින් ඔබට තෝරන ජේසුස් වහන්සේගේ සරණ මේ පිහිටක් ගන්න කවුරුද එපා කියනවා? යේසුස් වහන්සේ ගැන දෙවි කෙනෙක් ඉන්නේ දැන්. බෞද්ධයන්ට විහිද වෙන ඕනේ තමයි. අපේ ආන්දරු නමකට ලොකු ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. ලොකු බන්ධනයක් කළා මේ මහ යටිවරයෙකුට. උන්වහන්සේ අදිස්ථාන කරාම බන්ධනේ කපන්න ආවේ ජේසුස් වහන්සේ. එහෙනම් ජේසුස් වහන්සේලාට තියෙනවද මේ බෞද්ධයි ක්‍රිස්තියානි කියලා ප්‍රශ්නේ? නෑ, මේ තුච්ච මිනිසුන්ට ඔක්කොම තියෙන්නේ. දිව්‍ය ලෝකෙ කොහෙද පින්නේ? හින්දු දෙවිවරු ඉන්නේ කොයි පැත්තේද? හින්දු දෙවිවරු ඉන්නේ දිව්‍ය ලෝකෙ කොයි පැත්තේද? මුස්ලිම් දෙවිවරු ඉන්නේ කොයි පැත්තේද? ක්‍රිස්තියානි දෙවිවරු ඉන්නේ කොයි පැත්තේද? මේ මෝඩ පෘථග්ජන මිනිස්සුන්ගේ තමයි ඕවා තියෙන්නේ. දෙවිවරුන්ගේ ඕවා නැහැ. බොහොම සහයෝගයෙන් එයයි ඉන්නවා. ඔබ අදිස්ථාන කළා නම් ඒකට අදාළ ගැළපෙන කෙනා එන්න ඔබට උදව් කරනවා. හැබැයි සීලාදී ගුණ ධර්මයන් පුරාගෙන ඉන්න අසත්පුරුෂයන්ට දෙවියෝ උදව් කරන්නේ නැහැ. අසත්පුරුෂ වැඩ කරන අයට උදව් කරන මිනිසක් ඉන්නවා. හැබැයි ඒ උදව් කරන අයගෙන්ම විනාශ වෙලා යනවා. යකුන්ට තේවෙකලෝ පෙරදුනෝ මිස දිනුවෝ නැත. එහෙනම් යකුද්දක ඇතුළු කරගෙන අසත්පුරුෂකම් කරපු කෙනෙක් කවදක්වත් දිනන නැහැ පින්වදින පෙරදිලා විතරයි තියෙන්නේ. මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ කියවෙන කතාවක්. එහෙනම් අසත්පුරුෂයන්ට පුළුවන් මුදුන වෙලා ඉන්න යකු ඇසුරු කරගෙන. සත්පුරුෂයන්ට පුළුවන් සීලාදී ගුණ ධර්ම පුළ අදිස්ථාන කළාට පස්සේ ඒවෙන් පිටක් අරගන්න දෙවතුගේ. හැබැයි සරණ කියන්න පුළුවන්ද? සරණ ගන්න පුළුවන්ද කාගෙන්වත්? නෑ. ඇයි කවුරු සරණසල ඉවර නෑ? අන්න එහෙනම් ඒ වෙලාවට මතක් වෙනවා තථාගතයන් වහන්සේ. බලන්න මෙච්චර කල් ලෝකේ සාමයි කියලා අල්ලගෙන බුදුන්ට පල්ලිහාංකයක් දීපු කෙනාට දැන් මතක් වෙනවා තථාගතයන් වහන්සේ. අනේ දුතෝ බුදුරට ගිහිල්ලා කියනවා මොකද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං. අනේ බුදුහාමුදුරේ මට මෙතනින් ඉහළම කාගේවත් සරණ නැහැ, ඔබ වහන්සේගේ සරණ විතරයි. ඒක තමයි පින්වතුනි සත්‍යය. අන්නේ සත්‍යානුභවයෙන් මේ කෙනාට නිවන හේවත් ජය මංගල්‍ය උදා වෙනවා. ජය මංගල්‍ය කිව්වේ නිවනට. ඔය වෙන කල්පත් ජයත් නැහැ මංගල්‍යත්. ජය මංගල්‍ය කියලා කියන්නේ නිවන. නිත්‍ය මංගලයි පරම සුන්දරයි මොනවාද? නිවන. වෙන මොකුත් නෙමෙයි. ඔන්න ඔය දැන් තේනවා. නත්ති මේ සරණං අඤ්ඤං කියන්න පුළුවන් එනම් හරියට වචනවල පරිසමාවත් අර්ථවලින් නත්ති මේ සරණං අඤ්ඤං කියන්න පුළුවන් කාටද? ඔන්න ඔය දැන්ටපත් වෙන කෙනාට. මේ සරණ අසන්න ආපු කෙනාට. නිකන් කියන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අනේ මේ ධර්මයේ පිටක් මත දැන් සරණං මත දියෙටි. අන්නර මුල් ගාතාව තමයි කටින් කියන ඔබට තියෙන්නේ බුද්ධේ යවෙච්ච ප්‍රසාදෝ කියන පළවෙනි සෝතාපට්ඨියංගයේ පිටත. සදාගතයන් වහන්සේගේ නොකරෙන්න ඔබ දෙන සද්ධාවක් ඇති වෙන. දෙවෙනි කීවෙනේ ඔබට ධම්මේ යවෙච්ච ප්‍රසාදෝ තුන්වෙනි කීවෙනේ සංඝේ යවෙච්ච ප්‍රසාදෝ කියලා කීවෙන. අන්න සෝතාපට්ඨියංග තුනක් පූර්ණයි. එහෙනම් අර මෙච්චර වෙලා උන්වහන්සේලා ගැන සැකයක් එහෙම තිබුණා නම් ඒ සැක යම් ප්‍රමාණයකට දුරු වෙනවා. සීල සැක නම් දුරු වෙන්නේ නැහැ. හැබැයි අර විකෘති වූ ක්‍රියා කරන්න තියෙන ආසාව නැතිලා යනවා. අර විචිකිච්ඡාව කියන එකත් තිබ්බේ. ඒ විචිකිච්ඡාව කියන එක දුර වෙලා යනවා. විකෘති වූ ආසාවල් විකෘති වූ ක්‍රියා කරන්න තිබිච්ච ආසාව. සෝතාපන්නයා විසින් පින්විතනි පාපයන් කරන්න කැමැත්තක් නැහැ. කැමැත්තෙන් නම් පව් කරන්නේ නැහැ. කරන්නම සිද්ධ වුණොත් මිසක්. කැමති වෙලා නම් පාපයක් කරන්නේ නැහැ. තමන්ගේ දරුවන්ට බේරෙන්න බයිනෙත්තු තියෙන. මේකගේ බේරලා කපලා දානවා දැන් මේක කරපන් අර භූමියව මරපන් කිව්වොත්. අන්න සමහර වෙලේ ඒක කරන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේලා ඉතින් බේරලා කපා ගන්න කපා ගනි කියලා පැත්තකට. කැමැත්තෙන් නම් නෙමෙයි සතා මරයි. මරන්න මොන නිසා මරන්නද? ඒ සෝතාපන්නයේ හැටි. ඇයි විචිකී ඉච්ඡාව තමයි දුරු වෙන්නේ? සියලු පාපයන් දුරු වුණාද? සබ්බ පුණ්‍ය පාප පහිනස කියන තැන දින්නේ. නෑ. ඒ රහතන් වහන්සේ. අන්න එහෙනම් පින්වදින ඔය ටික උනාට පස්සේ දැන් ඔන්න සෝතාපට්ඨාන තුනක් පිටලා තියෙන්නේ. මෙච්චර කල් සීල රුත පරාමර්ශනය කරගෙන හිටු මේ කෙනා. මේ ලෝකේ ආහාරයි නම් මේ ආහාර වූ ලෝකේ මට මොන වෘත පරාමර්ශනය කළා මොනව ගන්නද මම? ඔන්න ඔය සංකල්ප වෙනකොට සිල්වත පරාමර්ශනය කිරීමෙන් ලෝකේ සාරය කියලා අල්ලගෙන ඉන්නවා කියන දැනින් අයින් වෙනවා. සිල්ලුද පරාමාසනයක් ඉවරයි. අන්නේ ඉවරනකොට පින්වතුනි නොකැඩෙන නොමිදෙන නොකැලැල් වෙන සීලයක් නිහිටනවා. ඒ සීලය පින්වතුනි කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ. හැබැයි ඔබ ශික්ෂාපදයක් සමාදන් වුණාම ඔබ කැඩෙනව නේද? ඔබ බිඳෙනව නේද? ඔබ කැලැල් වෙනව නේද? හැබැයි මේක නොකැඩෙන නොමිදෙන නොකැලැල් වෙන සීලයක නිහිටනවා. අන්න ඒකට කියනවා ආර්ය කාන්ත සීලය කියලා. යම් සමාදානං සංවතං සංවරත්තේන සීලං. සංවරණ කොට තමයි පින්වතුනි සීලය පිහිටන්නේ. නිකන් සීලේ පිටන්නේ. ඒකයි කිව්වේ කරට සුදුරෙද්දක් දාගත්ත පමණින් සීලේ පිටන්නේ නැහැ කාටවත්. ශික්ෂාපද සමාදන් වෙච්ච පමණින් සීලේ පිටන්නේ නැහැ. සීලේ කියලා කියන්නේ මොකද්ද? සංවැරීම නිසා හැදෙන එකක්. සංකීවේ අවිද්‍යාව තුසුන රාග දේශ මොහ. එන රාග දේශ මොහ යම් ප්‍රමාණයකට අඩු වෙනකොට ඔක ස්ටෙප්ස් හතරකදී අඩු වෙන්නේ. පළවෙනි එක අඩු වෙද්දී මොකද වෙන්නේ? පළවෙනි එක අඩු වෙලා යනකොට අන්න එතන සෝතාපන්නය බිහි වෙනවා. සීලේ ඒ මට්ටමට පිරෙනවා. දෙවෙනි මට්ටමට අඩු වෙද්දී සකදාගාමියා බිහි වෙනවා. ඒ මට්ටමට සීලේ පිරෙනවා. තුන්වෙනි මට්ටමට රාගදේශ මොහ අඩු වෙද්දී සංවරද්දී තුන්වෙනි මට්ටමට සීලේ පිරෙනවා. හතරවෙනි මට්ටමට මුළුමනින්ම සංවරද සීලු සංවරල ඉවර වෙලා අරිහත් උන්වහන්සේ බිහි වෙනවා. සීලෙන් පරිපූර්ණ වෙනවා. ඔන්න ඔකයි නෝනේ. දැන් ඔබ මට කියන්න, ඔබ තාමත් කියනවාද නිවන නැහැ කියලා? එහෙනම් මේ නිවන නැහැ කියලා කියන අය අමු අපාය යන නේද මේ දඟලයි? ඇයි වීර්ය වන්තයන් ඔළුවට විසිරියද? නිවන නැහැ උඹලට කරගන්න හම් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයක ඵලයන් එතනින් එතනින් try කරපන්. එතනින් ඉන්නේ උන්ගේ බණහර මේක කරගන්න කියන. ඒක නිසා අපින්වදනේ ওই විදිහට දෘෂ්ටිගත වෙන්න එපා. නිවන තියෙනවා, නිවන් මඟ තියෙනවා. වීර්ය වඩන්න කැමති කෙනෙක් මෙතන ඉන්නවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ කුණු ගිහි ජීවිතෙන් අයින් වෙලා දූතාංග පුරාගෙන මේ වැඩේ කරගන්න 100ක අධික පිරිසක් පැවිදි බිමට යනවා. තාම බොහොම ටික කාලෙ. බොහෝම උගත් පිරිස. සාලි නැතු ගමට එහෙම යනවා නෙමෙයි. රසාවක් කරගන්න බැරි පහත්පත් එක ඉඳන් එහෙම යනවා නෙමෙයි. මේ අසාරෝ ලෝකෙ මම මොනව අල්ලන්නද? මෙතෙන් තව දුරටත් වැඩක් නැහැ. මම මේක ඉවර කරලා දානවා. ඔන්න තරුණ තරුණ යන දැන් තියෙනවා අවස්ථාව. දැන් ඔබ හිතලා බලන්න සම්බුද්ධ ශාසනය නැගෙන වෙලාවේ ඔබ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවද? එහෙම නැත්නම් නිවන් දැකලා අරිහත් උනාදේ නමක් වෙනවද කියලා. තීරණේ දින ඔබයි. අනාදිම සංසාරේ ගිරව දොස්තර ඉංජිනේරුව වෙන්න පුළුවන්. මේක මිසන මෙතනින් එහාටත් පුළුවන්. මේක මිසන නිවන් දකින්න නම් වෙන්නේ. එතරම්දී. අන්න ඒක නිසා තමයි පිටු කියන්නේ මේක තරුණයන්ට තරුණයන්ට පෙන්වු කරලා දෙන්නේ. ඔය ඉහකේ පැහිච්ච කෙනෙක්ගෙන් ගිහිල්ලා අහලා බලන්න ඔබ පිළිනවද නැද්ද කියලා. එයත් පිළිනවනවා. ආච්චි තෙලෙනවා නම්, ආතත් තෙලෙනවා නම්, අම්මත් තෙලෙනවා නම්, තාත්තත් තෙලෙනවා නම්, ආයි ඔබත් ඔය පාරේ පෙලිනවද නැද්ද? ඉතින් පෙලීමේ නිදහස එන්නේ කවද්ද? එනම් ඔය ඒගොල්ලෝ ගියේ පාර වැරදි බව තේරෙන්නේ නැහැ. අපිත් ඒ පාරේ භාගයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ දාන කල්කල වෙනස් කළා මාර. හම්බු ඔය පාරේ තවදුරටත් ගියොත් එහෙනම් පෙලීමෙන් ඉවරයක් එනවා විතරක් වෙන වෙනක් වෙන්නේ නැහැ. අනාදිම සංසාරයේ ඉඳලා ඔය පෙලීමෙන් පිලිපිලි මේ සංසාරය ආවා. තවදුරටත් යන්නේ පාර වෙනස් කරලා ඩක් ගන්න. ධර්ම අවබෝධයත් එක්කම පිටුදුනි පාර වෙනස් වෙනවා පටස් ගන්න. වීරිය විතරයි ඔබට. ඔබට අවශ්‍ය සියලු ප්‍රත්‍ය පහසුකම් අපි සලකනවා. හිතට තේවනක් දෙනවා, ඉන්නට වස්ත්‍රයක් දෙනවා, කුසට ආහාරයක් දෙනවා, ලෙඩට බේදක් දෙනවා. ධර්මයේ දෙනවා, වීරිය වඩන්න ශක්තිය දෙනවා. ඒකට අදාළ ධර්ම කාරණා කතා කරමු. එහෙනම් දැන් ඔබට තියෙන්නේ මොකක් කරගන්න විදද? ඔබට තියෙන්නේ ඔබේ වැඩේ කරගන්න. ඒකයි කියන්නේ පිටුදුනි ලක්ෂයක් මහරහතන් වහන්සේලා, අනන්ත අප්‍රමාණ මහරහතන් වහන්සේලා මේ නීතලයේ පහළ වෙන කාලේ ඇවිල්ලා ඉදීනේ. ඒකට වීර්ය වඩන මහා උත්තමයෝ ඉන්නවා. නිකම් මහණ වෙන්නේ නෑ දැන් කවුරුත් ඇවිල්ලා. ඊයේ ධර්ම දේශනාව අවසන් කරනකොට එතනට ඇවිල්ලා හිටියා හාමුදුරුවෝ. ඒ උත්තමයා ධර්මයේ පැය තුනම ආරක් ශ්‍රවණය කළ ඉවරලා මට කියනවා. අනේ මම අපේ පන්සලේ මේ සාමාන්‍ය පොඩි හාමුදුරුවෝ කියන පොඩිම නෙමෙයි. සාමාන්‍ය තරුණ හාමුදුරුවෝ. අනේ මම අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අවසර අරගන්න. අවසර අරගෙන මට ওই ස්ථානේ පැවිදි වෙන්න දෙන්න. ඒ මට්ටමින් කතා කරා. මනෝ අපිට ওই ස්ථානෙට සම්බන්ධ වෙන්න දෙන්නේ. ඔය වෙන නිකායක් නම් අපි සිවුරු ඇරලා ඉන්න. අපි කෝ අනේ හාමුදුරනේ නිකාය සම්බන්ධයක් මෙතන නැහැ. සතර දෙකින් වඩින මහා සංඝරත්නයේ පූජා වෙලා මේක ලේ. ඒ උත්තමයන් පිණිසයි මේක තියෙන්නේ. කොයි කාලෙක කවුරු ආවත් ඒ උත්තමයන්ගේ පරිසින්. හැබැයි නිවන් දකින්න නැහැ විතරයි. ඇයි? එක වෙලයි දැන් හම්බ වෙන්නේ. ලෙඩ දුකක් තියෙනවනම් ගොඩක් වයසයි නම් උදේට ඔය කඩල ටිකක් තම්බල දෙනවා. ඒකද මේ තිරිස උදේ පාන්දර නැගිට්ටෝගෙන දානේ හදවන්න උයන්නේ ඒව කරවන්නේ මොකද තියෙන්නේ ඔය තැනට දානයක් දෙනවා කියන්නේ ඒදි පහදු වැඩක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලාම සීයකට වැඩි ඉන්න පළවෙනි පටන් ගන්න දවසේ භික්ෂු භික්ෂුණී තිරිස. දැන් හිතා ගන්න අවුරුද්දක් කෙනෙකුට දෙන 500 කට අධික පිරිසක් පැවිදිලා ඉන්නේ. 500ක් පැවිදි වෙනවා. හා පන්තර ගින්නේ සාමාන්‍යයෙන් හාමුදුරුවෝ දෙනමයි තුන්නමයි ගිහියත් කීයක් ඉන්නවා. පින්කම කියලා අහකට. එහෙනම් දැන් හිතලා බලන්න හාමුදුරුවෝ 500ක් වැඩි ඉන්න තැනක ගිහියත් කී දෙනෙක් ඉඳින මේ සීලාදී ගුණධර්ම පුරන. ඒක නිසා තමයි කිචන් එකේ 500ක් විතර ඉන්න පුළුවන් වෙන ලොකු කිචන් එකක් හදලා තියෙන්නේ. ඇයි පිටින් දාන අයවන් එන්න බෑ. එතන ඩයලොග් යන්න තමයි වෙන්නේ. එද මහ විශාල දේවල් නිර්මාණය කරලා තියෙනවා. කිරිසර ඇවිදින්න එතන ඉඳගෙන උයන්නේ. ඒ උයන වෙලාවට ස්පීකර්ස් දාලා තියෙනවා. කාටවත් කතා කර කර උයන්නේ නැහැ. ඇයි? සාස්තුරු සාසනය කියලා කියන්නේ නිගණ්ඨ මඩමක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ සාසනය ආර්ය තෘෂ්ණී මූදවාවේ තියෙනවා. ලෝක සම්මත ආර්ය තෘෂ්ණී මූදවාවේ. ආර්ය තථාගත අර්ථයෙන් ආර්ය තෘෂ්ණී මූදවාවේ කියන්නේ ද්විතීක ධානයට. අපි ඒක පැත්තකට දාමු. ලෝක සම්මතෙන් නිශ්ශබ්දතාවයෙන් එන විශ්වදතාවය රැකේ. ඉනි කට්ටක් වෙන්නත් දැනෙන්න ඕනේ. කෙනෙක් අලගෙඩිය පෙරන් ගන්නව අනිත් අය හැමෝටම ඇහෙන්න ඕනේ. අතනතර දේවාල මේ ධර්මයේ දාන හතර ක්‍රමයේදී මේ තථාගත සාපේ තුල නැහැ. ඒක නිසා ඔක්කොම ස්පීකර්ස් දාලා තියෙනවා. ධර්මය අහහ ආර්ය මෙත්තාව පතුරවාමි. දානිය. එහෙම වැඩ පිළිවෙලක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් එන්නේ. එදලා අපි මේ මහතුරුකා පත්‍රිකාවක් තියෙනවා. ඒ පත්‍රිකාවේ දින එන මාර්ගය කෙනෙකුට නම් පැවිදි වෙන්න පුළුවන් කෙනෙකුට නම් අනගාරයක ඉන්න එන්න පුළුවන් තව සත් දෙකක් තුනක් හතරක් හතියක් හරි දෙකක් කැමති ප්‍රාර්ථනාකල් තමන් ඇවිල්ලා තමන්ගේ කටයුතු කරගන්න හැබැයි එතනට ඉන්නේ ගහක් කැඩලා තමන්ගේ වැඩේ කරගන්න අනේ අපිට කුටියක් එහෙම නැද්ද කෝ බලන්න කුටියේ සයිස් එක මෙච්චරද කුටිය අපිට නම් බෑ පැවිදි වෙන්න අනේ යන්න ඇයි මෙච්චර මහා ආහාර ගෙවල් අතහැරලා උතන්න පැවිදි වෙන්න නැගේ තවත් ඇවිල්ලා කුටියක් හෙව්වොත් එහෙම මොකද නෙකම් මේ සිද්ධ වෙලා නැහැ නෙකම් මේ භාගෙට සිද්ධ වෙලා තියෙන්නේ ළමයින්ද ගියේ දෙන්න උනින්ද ආවා කියන හැටි එහෙම හරියන්නේ නැහැ අපි මේ මහා ආහාර දේවල් ඔක්කොම අතහැරලා හරි හම්බ කරපුව හැම දෙයක්ම අතහැරලා ඒ සියල්ල සාසනෙට පූජා කළා අපි යන්නේ සිංහදින තුන් සිවුරක් පාත්‍රයක් දරාගෙන ගහක් යට ඉන්න බලන්න ඒ තරම් සැපයක් කොහෙද තියෙන්නේ කුටියක හිටියත් සිංහදින මහා පිළීමක් නැද්ද දැන් පිළීම තේරෙච්ච කෙනා ලෝක තේරෙනවා කුටියක හිටියා කියන්නේ මොකද්ද කුටියේ රතු බොවුනොත් එහෙම මොකද වෙන්නේ දැන් පිළින්නේ නැද්ද? අතන ඉඳ ගන්න බෑ, එතන ගොවි මෙතන ඉඳ ගන්න බෑ, මෙතන ගොවි මෙතන ඉඳ ගන්න බෑ, මෙතන ගොවි. තියන්නේ තේ කුටිය දැන් මොකද කරන්නේ? මේ පිළිබෙලි ඉන්නෝ අයියෝ කොම්මි. ගහක් යටේ. දැන් වඳුර පැන්න කියලා උළු විනේද ගහේ. ඒ ගහ යට ගොම්මි આવවත් මොකද කරන්නේ? එදෙනින් අයගෙන වෙන ගහක් නැහැ. ඔය මට්ටම නතර ගන්න පුළුවන් නම් සිංහද නිවන් දකින්න කියන මහලු පොරයක් නෑ. එදන් යන්නේ මේ විදිහේ මහා මාර්ගඵල සහිත. ඕක ඉතින් අසත්පුරුෂයන්ට නම් තේරුම් ගන්න බෑ. ඇයි මාර්ගඵල නැහැ නිවන නැහැ කියලා හිතන් ඉන්න අයද? ඕ කොහොම මිහිළු. එහෙම කෙනෙක් කියන්න පුළුවන් අපි මිනිසුන්ව මුලාවටපත් කරනවා කියලා. වඩා මිනිසුන් හිතේ තව නිය නිර්මල තථාගත දහම කියන එක මිනිසුන් මුලාවටපත් කිරීමක් කියලා. මේ මොනවා කරන්නේ? මහා උන්දගේ පිරිසනේ. කවුද මහා උන්ද? හායිවිලි දිමිලෝගේ ඉන්න මහා උන්ද? පරවද්දි මාර්යා ආන් යාගේ පිරිස ඔය. මේ නිවන් දකින්න නම් දෙන්නේ නැහැ. කොහෙන් හරි ඇදලා දාන්න තමයි හදන්නේ. තවද මේ වීරයන්ද අපි බුදුහාඳුරගේ පිරිස. මාර්යොද්දෙන් කවුද ඉන්නේ? කවුද ඉන්නේ මාර්යද බුදුහාඳුරද ඉන්නේ? බුදුහාඳුර. එහෙනම් අපි බුදුහාඳුරගේ පිරිස. අර මාර්යොන්ගේ පිරිස. එහෙනම් අපි දිනන්නේ නැද්ද? අපි දිනනවා. ඒ කාන්තේම දිනනවා. කවුරු මොනවා කළත් අපි දිනනවා. ඒවට අදාළ පාරමිතා බරුව මහා උත්තම පිරිස් පහළ වෙනවා මේ වෙලාවට ගන්න. මොන දේ ආවද මේ වෙලාවට ගන්න ඇවිදලා තමන්ගේ පාරමිතාව ඉෂ්ට කරන්න දැස් තියලා ඉන්න පිරිස්. ඒක නිසා පින්විතනි ඔබට අවශ්‍ය සියලු ප්‍රත්‍ය පහසුකම් අපේනෝ. ඔබට තියෙන ඕනෙ දාක හෙන්න බැරි දෙයක්. ඔය තරුණ තරුණියන්ට මම කියන්නේ මුදලාලයට කඹුරණ එක නවත්තලා. ඔය තුට්ටු දෙකක් හොයාගන්න උන්ට කඹුර කඹුර ඉඳලා අන්තිමට මොකද වෙන්නේ අවුරුදු 60ක් ගියට පස්සේ තමයි දේරෙන්නේ හා මේ කියන්නේ. ඉතින් එතකොට ඇවිල්ලා වැඩක් නැහැ. වීර්යයක් වඩා ගන්න විදිහක් නැහැ. ඒක නිසා තරුණ කමින් ප්‍රයෝජනයක් ගන්න. වීරිය වඩන්න පුළුවන් කාලේ ශක්තිය තියෙන කාලේ ඇවිදින මේක කරගන්න. පස්සේ බැරිය ඉංජිනේරුවෙක් වෙන්න. අරහත්තර පත් වුණාට පස්සේ ගිහලා ඉංජිනේරුවෙක් වෙන්න බය නැහැ නේ. ආයි ඉපදින්නේ නැහැ නේ. ඔක්කොම ප්‍රශ්න වෙන්නේ දැන් අර ආසාව විශ්ත කරගන්න ඕක ගිහින් ඒක උනහම. ඉතින් ඔන්න ඔකයි ප්‍රසත්ති. එහෙමනම් පින්වතුනි. ඉතින් නිර්වල බුදුදහම කියන්නේ මෙන්න මේක. දැන් මම මේක එක වැරද්දක්ව කිව්වද? නොගැලපෙන එක දෙයක් හරි කිව්වද? තථාගතයන් වහන්සේ නමක් නොකියයි යයි හිතන කිසි දෙයක් කිව්වද මෙතන? ඔබට දුක වැටහුනේ නැද්ද? එහෙනම් සද්ධර්ම දේශනාව ඔන්න විදිහට හරි. එතකොට හරි. ඇයි මේ මෙච්චර ලක්ෂ ගණන් මිනිස්සු අපේ ධර්මයේ අහන්නේ? දවසකට සීදී 400කට වඩා ගහනවා හැම දවසකම. ඔක්කොම නවිලේ දෙන්නේ. ඇයි ඔබ වගේ සද්ධර්මය අවබෝධ කරගත්ත මිනිස් සද්ධර්ම ප්‍රචාරයට සාසනයේ උන්නතිය උදෙසා එහෙම කටයුතු කරනවා. උල්පත් වගේ තමයි. ඒව හිඳෙන්නේ නැහැ. මිනිස්සු ධර්මයෙන් තෙත් වෙනකන් ඒ ධර්ම ප්‍රචාර කටයුතු උල්පත් වගේ. මෙලිලා යන්නේ නැහැ. ඒව හැමම කරේ. මේ වුණ අපි ත්‍රිපිටක 59ක් විතර. පන්සල් වලට පූජා කරලා තියෙන්නේ. මහජන පරිශීලනය සඳහා. හාමුදුරන්ට කියලා තියෙන අනේ අපි හාමුදුරනේ. ත්‍රිපිටක කවර් එකට චතුර දාන්න එපා. ධර්මශාලාවෙන් දීලා තියෙනවා. කවුරු හරි අරන් ගියොත් අපි අරන් දෙන්න. ඔය එන ගිහියත්තන්ට කියන්නේ පොඩ්ඩක් ත්‍රිපිටකේ පෙරලන ඕක බලපන් කියලා. එතන. තියෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න කියලා. එතන. මෙතන ඉන්න සම්පූර්ණ ත්‍රිපිටකේ දැකලත් නැති වෙයි සමහර වෙලාවට. එදේ බයිබල් නම් දැකලා දෙන්නේ පොඩි පොතක් මෙච්චරයි බයිබල් දැකලා ඇත හැබැයි ත්‍රිපිටකේ සම්පූර්ණයෙන්ම දැකලා නැත්නම් යස මොන අවසනාවක්ද මේ අර මහ යටිවරයෝ තමන්ගේ පපුව දුන්නේ ත්‍රිපිටකේ රහින මේකද ඔව අමතක කරන්න බෑ මුල් කාලේ ත්‍රිපිටකේ තිබ්බේ මේ එක ත්‍රිපිටකයක් තිබු මුළු පලාතකට ගන්ධාරුණ කරන්න සොලිය ඇවිදින්න ඕක ගිනිවත් කරන්න හැදියේ ඕක ගිනිවත් කරන්න ඔක්කොම හරිනේ ඒ බහනක પરම්පරාව වැරදුණා. ත්‍රිපිටකේ ගාන්තාර වල වුණා. දැන් ඔක්කොම තියෙන්නේ හිත්වල නෙමෙයි කොහෙද පොත්වල. කරන්නේ නැහැ ඒ තත්ත්වය උදා කරන්න සිද්ධ වුණා. දැන් මොකද වෙන්නේ? සොලිය ආපහු ගමන් බලන්නේ මොකද්ද? මුන් ඉන්නේ මේ මහ මේ රේස ලීලාවේ ගිහින් මෙන්න මේක එහෙම. ඒක නිසා ඒක නසන්න කටයුතු කරලා. අපේ යතිවරයෝ සිවුරු වාසයව ත්‍රිපිටකේ හංගගෙන. දුවල සොලියගේ මේරේ ඊතල පාරවල් කාල වැද වැටෙන්නේ දීපිය කියලා ඉල්ලන්නේ දෙන්න නැතුව ඉන්නකොට පිටපොඳු කුඩු වෙනකම් පොලු කෑලි වලින් ගහලා ඒත් නොදී මේක රැකගත්ත හින්දා නේද මේකනේ අද අපිට ත්‍රිපිටකේ තියෙන්නේ එහෙනම් දැන් අපි ත්‍රිපිටකේ පාරිතිකේ මොකද්ද කරන්නේ ධර්මයට වඳිනවා කියලා වැඳ උන්වහන්සේ මේ කටයුත්ත කළේ ඔබට නිවන් දකින්න අවස්ථාව හදලා දෙන්න නේද පොත් ටිකක් රැකගන්න නෙමෙයි එහෙනම් මේ මහා උත්තමයන්ට පින් දෙන්න හැමතිස්සෙම මේ සම්බුද්ධ ශාසනයේදී මේක කෙරවරක් කරගන්න කියන ඒ උත්තමයන්. ඒ වගේම ඒ උත්තමය මේ කරගන්න මේක කළා දීපු දෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න. නිකම්ම නිවට්ටු වෙන්නේ නැතු. ඒ වගේම තව කාරණාවක් තියෙනවා. මේ රට ජාතිය වෙනුවෙන් දීපු දුව පිරිසක් ඉන්න ඔබට දැන් අමතක වෙච්ච. ඒ පිරිස නිතර සිහි කරන්න ඕනේ. ඔබට දැන් පින් දෙන්න අමතක වුණා. ඒ අය මිනිමරුවේ ඔබ හින්දා. අද මේ බණ ටික කතා කරන්නේ ඒ අය හින්දා. මෙහෙරක් විහාරයක් පන්සලක් කෝවිලක් තියාගෙන ඉන්නේ ඒ අය හින්දා. මිනිමරුකෝ අය දෙන්නේ අභාවේ තැන්වල උපදින්නේ. ආගම වෙනුවෙන් මිනිමරුවත් අභාවේ තැනක උපදින්නේ. දැන් අපේ යුතුකමක් තියෙනව නේද? එයාට පින් දීලා කොහොමද ගොඩගන්නේ? මාස කිහිපයක් පින් දුන්න කට්ටිය. ඊට පස්සේ නේද? ලංගරිය හවද කිසිම දේශනාවක් ඔයාට බින්දෙන්නේ. අද සාප කරනවා. ඔබට පේන්නේ නැහැ. අපිට පේන්නේ හින්දා කියන්නේ. ඒ පිරි සාප කරනවා. අපි උඹල හින්දා මිනි මරුවා. අද අපි අභාවේ දැන් ඔලිනේ ඔබලා පින් කළා පින් ටිකක්වත් දෙන්නේ නැහැ අපිට කියලා. සාප කරනවා. මේ රටට ඔය සාපේ වැදිලා දැන් තියෙන්නේ. ආර්ය කවදාවත් පින්දුනේ කලගුණ සලකන්නේ නැතුව ඉන්නේ නැහැ. ආර්ය හොඳට කලගුණ සලකන්න දන්නවා. ඉතින් ඔබ මේ ධර්මයේ අවබෝධ කරගත්තා නම් ඔබ ආර්යයෙක්. තවදුරටත් පොතු ජනිත කරගෙන ඉන්න පුතත් ජනියෙක් නෙමෙයි. එනම් පිනක් කරන හැම වෙලාවකම දෙමිතිනේ ඔය ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මියගිය සියලු දෙනා සිහිපත් කළා. සතුරු හෝ මිතුරු ප්‍රශ්නයක් නැහැ. LTTE එකේ අය පවා සිහිපත් කළා. පින් අනුමෝදන් කළා සුගිත මිත කරවලා. ඔය අභවයේ තනින් ඉන්නකම් දෙමිතිනේ වෛර කරනවා. LTTE එකේ අය පවා එහා පැත්තේ ඉඳගෙන මේ ආණ්ඩුවේ ඉන්න පිරිසට පුළුවන් තරම් අදත් දෙන්නම් කරන්න පුළුවන්. නිකමන හිතන බලන්න ආණ්ඩුවේ ඉන්න මේ ඔය රට පාලනය කරන මහා උත්තමයෙකුට කාට හරි බලපෑම් කරන මට්ටම හැදිලා આવුත් එහෙම මොකද වෙන්නේ? රට විනාශයි නේද? එහෙනම් ඔබෙන් ගලවන්න පුළුවන් කාට? ඔබට. එහෙනම් ආණ්ඩුවට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ කිසි දෙයකට. ඔය හැම එකක්ම හරකල බලන්න ඕන. අපේ යුතුකම අපි කරලා ඉන්න තව කෙනෙකුට බයින්න කලින්. එහෙනම් අපේ යුතුකමක් තියෙනවා. ඒ මියගියේ සියලුම සෞදාදුවේ පොලිසියේ පිරිස් සාමාන්‍ය වැසියෝ මිතුරු හෝ හතුරු හැම කෙනාම දීපත් කළා. ඒ ඇයිට පින් මිහිදුවන පතුරවා. අන්න එතකොට පින් දෙන්නේ ඒ අය මේ රටේ ආයි රහින්. ඉතින් ඒවම දැක් කරන්න එපා. තේරෙන මේ පින් අනුමෝදනාව හරි වැදගත්. ඒකයි කාලය අරගෙන පින් අනුමෝදන් කරන්නේ. එහෙනම් සියලු දෙනා පින් අනුමෝදනාවට සූදානම් වෙන්න. හොඳයි දිනකට එන පළමු සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන බදාලනේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මාර්ගඵලලා මෙන්නේ සමේ ලෝකේ වටා ප්‍රචාරය කරන්නා වූ උතුම් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිළි සිහිපත් කරගන්න. ඒ වගේම මේ පිරිස මත ඉඳගෙන ඒ සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන අතිදී දෙනා වූ සිගුණ දෙනා වූ සිහිපත් කරගෙන ඔබකින් දැස් කරගත් අව සීල පුණ්‍ය ගංගා කුතල ගංගා ඒ යගේ විදුල පතුල හරි නීති මිහි දීපති වියාමෙන් හේපින් ඒ සිගුණ දෙනාම මේ ශ්‍රී සම්බුද්ධ සාධුසදීම මේ අන්ද වේතුලදීම නීති මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිවා කියලා සාදු ක්‍රියාවට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් දෙන මොහොත කර සිහිපත් කරගන්න. එදා තථාගතයන් වහන්සේගේ දේශනා වල වදාළ විදිහට ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින්න මාතලේ අලුවේ විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. ත්‍රිපිටකය වෙනුවෙන් පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිළිසෙහි සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත්තා වූ සීනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇගිරේ මිදුණු පතුල් හරි නීති මිහිදී පරිවියාමෙන් ඒ උතුම් මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළ දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින්කල් මොඳක් කරා. ඒ වගේම පින්කල් සිහිපත් කරගන්න දහදාහක් ලෝක දාසේ ඉඳලා මේ ස්ථානෙට ආව අවසීරුම දිව්‍ය බ්‍රහ්මාදීන් තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා පිළි තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර සංසේකර ප්‍රජාපති ආදී ඒ සීල දේව සමුයන් වහන්සේලා වාසීපත් කරන මිසුන් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා අයහ කෙරේ දිනුර පතුල දරණේ පිංහි දීපති රියාමේ මේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සිවණක් පිළිස තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිගින් උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කිනේට පින් අනුමෝදන් කරයි. ඒ වගේම පින්කදෙන මොහොතක සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්නේ දනාව සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ තමන්ට වතුරු වීදුරු කියන සංග්‍රහය සත්කාරය කරා නම් අන්නේ පිළිස ඒ වගේම පින්කදෙන රට ජාතිය වෙන දීපි දුවා වූ ඒ ත්‍රිවිධ හමුදාවත් පොලිසියේ දේරින්නාව කිරි සින්නවනම් ඒ සීල දෙනා ඒ වගේම සතුරු හෝ මිතුරු සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ සිරස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ හේතු වන්න පතුරු වන්නේ ඒ වගේම පින්කදෙන මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 90ක ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති මිත්‍රාදීන් දී සීල දිනාව සිහිපත් කරගෙන මෙසුන් රැස් කරගත් අවසී නුපුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි තිදුරු පතුරු හරිනේ පින් විහි දීපති රියාමෙන් එයා යම් සිය අභව ස්ථානයේ හිනවන ගෙන් අතු මිදේ වාජරාම සංඛදල වෙනින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්කදෙන මොහොතක සිහිපත් කරගන්න මේට කල්ප 90ක ඇතුළත තමන් විසින් අවඩ සාධාරණ ලක් කළා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුලා මැරලා ගිහිල්ලා අද ඔබ කපනව මරනව කොටනවා කියන ඔබගේ භෞතික ජීවිතේට බාධා වුණා නම් අධ්‍යාත්මික ජීවිතේට බාධා වුණා නම් අන්නේ සිල් දෙනව සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි තීදුල පතුල ලරණේ පින් විහි දීපති රියාමෙන් එයා ඒ අභව ස්ථානයෙන් අතු මිදේ වාජරාම සංඛදල වෙනින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්කදෙන මොහොතක සිහිපත් කරගන්න ජීවිතුන් අතර ඉන්නව පිළිත් විශේෂයෙන්ම තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට ප්‍රචාරය කරන අවස්ථාවේ තමන් විසින් බෙහෙත මාන්දීන් හරි අමු කර ගන්නා වූ ධනෙන් කොටසක් ඒ තථාගත ශාසනයට පාවිච්චි පිටින්ට දීලා ඒ ශාසනය ආරක්ෂා කරන්න වැඩ පිළිවෙල කරන්නා වූ මේ පිරිසක් ඉන්නවනේ ඒ සිහිපත් කරන්න. ඒ වගේම තමන්ගේ ශ්‍රමයේ දීලා තමන්ගේ වචනේ දීලා තමන්ගේ ඒ බල පරාක්‍රමයේ දීලා මොනවා හරි ක්‍රමයකින් මේ තථාගත සද්ධර්මයේ ලෝකයට උදා කරන්න ලෝකෙට දෙන්න අප කැප කළ කටයුතු කරන්නා වූ යම් පිරිසක් ඉන්නවා ඒ සිහිපත් කරන්න. ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීව තමන්ගේ සේවක සේවිකාව ස්වාමි දරුවෝ ස්වාමි දිනු ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත් අවසීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇගේ විදුල පතුල හරණී පිං මිහි දීපතිරි යාමින යරි යම් සි ග්‍රහ පල පතුල දෝස අන්ධකාර තිනවන ඒ සිළු දෝස අන්ධකාර කර සාදු රිඹුත වේවා යස්වාකට බහ හොවා දවල් දෝසක සංඝා දෝස අන්ධකාර තිනවන ඒ සිළු දෝස අන්ධකාර කර සාදු රිඹුත වේවා යක්ෂ වේදන සාජ මලකල කුම්බන්න දින දින යව දෝස අන්ධකාර තිනවන ඒ සිළු දෝස අන්ධකාර කර සාදු රිඹුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසන තුළ දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ සාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේ පිළිගැනීම මොහොතක සිහිපත් කරනවා මේ ස්තන ඇදලා සද්දාර මේ ශ්‍රවණය කරන කරී යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපණය වෙලා ඒ ලැබුවා වූ ශරීර ශක්තිය උපයෝග කරගෙන සද්දාර මේ ශ්‍රවණය කරන විට මාර්ගඵල අවබෝධ වෙනවා. එමනම් ඒ ආහාර පාන සකස් මේලා එදා ඇත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කළා ඇලවිලි සකස් කළා කුඹුරු වපුරලා ගෝයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් පිළිල කරගෙන අපකපලා කටයුතු කළා වූ යම් කිසි පිළිසක් ඉන්නවනම් අන්නේ සිර දෙන අවස්ථාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල රැණේ පින් විහිදී පැතිරියාමෙන් එයා කැමති අභව ස්ථාන හිනවනගෙන් අතුමි දේවා අජරාම සංඛ්‍යාතල වෙනින් තන සිමලපත්වා කියලා සාදු කියලා එයටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිළිතුරු මොහොතේ සිහිපත් කරනවා අද මේ ස්ථානට ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණි කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා අවුරු රස්මින් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණි කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එහෙනම් මේ ස්ථාන භූමියවල අයිති කරුවන් ඒ ස්ථාන භූමිය වැඩ කරන පිරිසත් ඒ සිල් දෙනව සිහිපත් කරන්නේ. ඒ වගේම මේ ස්ථාන භූමි අරගෙන මේ වෙලාවේ අරගෙන ඉන්න නිසා යම් කිසි මුදලකින් හදලකින් යම් කෙනෙක් ආධාර කරා නම් ඒ සිල් දෙනව සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීමේ වෙලාව ගඩොලක් ගන්න මේ ස්ථාන වල ගෙනහලා බඳලා කළ සකස් කළා යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්න ඒ සිල් දෙනව සිහිපත් කරගෙන ඔබ සිඳස් කරගත්තා වූ සීලම් ගුණ ගංගා කුසල ගංගා එයා කෙරෙත් විදුල පතුල හරණේ මේ විදී දීපසිරියාවෙන් එයා යම් කිසි අභව ස්ථාන කිනවනම් ඒ අතුමි දේවා ජරාමන සංඛ්‍යා දෙනෙන්නේ නිසා සිමලවත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මෙදින අවසාන වශයෙන් සිහිපත් කරගෙන අද මේ ස්ථානයේ බොහෝ දුර බැහැරින් හැමෙන්නේ නැති මාන මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ වගේම පිංගුතුනි මේ සද්ධර්මයේ අද සජීවීව ලෝකෙින් ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තේවාදික පිරිසක් විසින් ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා. එවනම් ඒ දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයට අනුමෝදන් වෙන කැපයි. එවනම් ඔබ විසින් දැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ පිහිදුවල පතුල හරිනේ පිං විහිදී පැතිරියාමෙන් එයත් යම් කිසි අභව ස්ථාන කිනවනගෙන් අතුමි දේවා ජරාමන සංඛ්‍යාතල වෙනින් සනින් සීමලපත්වා කියලා සාදු කියලා එයට තින් අනුමෝදන් කරන්න. එවනම් පිංගුතුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දාන මන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්, ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කිහිප සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල තුල ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා සිරු දෙනා පිං අනුමෝදන් කරා. ඒ වගේම පිංගුතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සිරු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් ඔබ සිරු දෙනාට තෙරුවන් සරණයි.